හොඳයි පින්වතුනි, සුපුරුදු පරිදි ධම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති දසදහසක් ලෝක ධාතුවේ වෙසෙන්නා වූ ඒ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන එයටත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා. ඒ වගේම පින්වතුනි, තම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවිදේවතාවුන් වහන්සේලා සිහිපත් කරගන්න. ඒ වගේම තම තමන් නමින් ජම්මාන්තරගතවන්ට හිඳිච්ච ඥාතිහිත මිත්‍රාදීන් සියලු දෙනාව සිහිපත් කරගෙන එයටත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. හොඳයි පින්වතුනි, සියලුම දෙනා මොහොතක් සිහිපත් කරගන්න. අතීත සංසාරයක් මුළුල්ලේදී මම මුදුන්පත් කර ගැනීමේ වැඩපිළිවෙලේ ඉඳලා ඉන්නකොට ඒ මම නසාලන ආර්ය උතුමන්ට නිගා කළා නම්, ඒ නිගා කළා ආර්ය උපවාදයකට ලක් වුණා නම්, අද උන්වහන්සේලා කමා කර සිටින්න මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට කලින් උන්වහන්සේලාගෙන් ඒ සමාව අවසරය ලැබෙන්නට කියලා. ඒ වගේම පින්වතුනි, අදිස්ථාන කරන්න මේ සද්ධර්ම දේශනාව අවසන් වෙනකොට මාර්ගඵලයන් උපසම්පදා කරගන්නවා කියලා දැඩි ලෙස අදිස්ථානයෙන් යුක්තව සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන සියලුම කෙනා. හොඳයි පින්වතුනි, ගැඹුරු දහම් කාරණාවලට යන්නට කලින් කාරණා කිහිපයක් කතා කරලිමු. විශේෂයෙන්ම පින්වතුනි, අපේ ආරාම කටයුත්තේ වැඩ කටයුතු කෙරෙමින් පවතිනවා. ඉදිරියේදී ඔබට ඒ ෆොටෝස් දැක බලා ගන්න පුළුවන් වෙයි. ඒවා දැකමින් ශ්‍රද්ධාව ජනිත කරගෙන ඒ කටයුතු වල සූදානම් වෙන්න. බොහොම ටික කාලයක් තමයි පින්වතුනි තියෙන්නේ ඒ කටයුතු සඳහා. මොකද ලංකාද්වීපය කියලා කියන්නේ බොහොම ශ්‍රේෂ්ඨ රටක් වෙලා තිබිච්ච තැනක්. නමුත් ක්‍රමක්‍රමයෙන් පරිහානියට පත් වෙමින් යන යුගයක තමයි ලංකාද්වීපය තියෙන්නේ. ඒකට හේතු කාරණා අපි කතා කරගෙන යන ඉස්සරහට ලංකාවේ තියෙන ඩෙංගු මදුරු ගෝදුරු ආදී වශයෙන් ওই දේවල් හට ගන්න ක්‍රමවේද පටිච්චසමුප්පන්නව දැක ගන්න පුළුවන්. ඒ දේවල් පිංගුතනි ඒ ක්‍රමවේද නිසා කොහොම හරි ඉතින් ලංකාවේ වැඩක් කරගන්න ගියාම බොහොම අපහසුතාවයට පත් වෙනවා. ඉතින් ඒ අපහසුතාව මැද්දේ ඒ කටයුතු සීග්‍රයෙන් කරගෙන යනවා අපේ පිරිස්. ආරාම ගොඩ නැගුණත් නැතත් ඒ පැවිද්ද සිදුවෙනවා කියපු දිනේට ඒ පැවිද්ද සිදුවෙනවා. ආරාමයක පැවිදි වෙන්න එහෙම කවුරු හරි හිතන් ඉන්නවනම් ඒ වෙනකොට හදලා තිබුණ නැත්තම් ඔය ගිහි ගුණ ගොඩේ තව ටිකක් ඉඳලා එන්න. පැවිදි වෙනවා කියලා හිතන් ඉන්නවනම් ඇවිදිලා පැවිදි වෙන්න. ඒක තමයි පින්වතුනි ක්‍රමවේද. මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය, ශාස්ත්‍රුන් වහන්සේ තිබිච්ච අදිස්ථාන බලය තියෙනවා නිවන් දකින්න ඒකට. එහෙම නැත්තම් නිවන් දකින්න තියා ගියක් දොරක් හදාගෙන මේ ළමයේ දරුවෙක් හදාගෙන ඉන්නවත් පුළුවන් වෙන්නේ නැහැ. ඒ අදිස්ථානයක්වත් අඩුම තරමේ නැත්තම්. ඒක නිසා පින්වතුනි හුරතල් කරන්නේ නැහැ කිසිම කෙනෙක්ව. මම කියලා තිනවා ධර්මය අහන්නවත් එන්න එපා හුරතලෙට එහෙම. කිසිම කෙනෙක්. ඒ හදන්නේ පින්වතුනි ජේතවනාරාම වැඩබිම. ඒක ඒකාන්තයෙන්ම වැඩබිමක්. ශාස්ත්‍රුන් වහන්සේ ජීවමාන කාලයේ තිබිච්ච ජේතවනාරාම වැඩබිමේ හැදෙන්නේ. උන්වහන්සේ කාලේ තිබුණේ ජේතවනාරාම වැඩබිම. මිසක් ජේතවනාරාම විවේක ස්ථානය නෙමෙයි. හොඳට කාලා බීලා නිදාගෙන ඉවරලා ආයුධයට නැගිලා ආයි කාලා දවල්ට කාලා ආයුධෙදි හොඳට පොඩ්ඩක් පුදීගෙන ඉවරලා නාලා කාලා ඉන්න තැන නෙමෙයි. යම් කිසි උත්තමෙක් අරහත් වෙටපත් වුණොත් ඒ උත්තමයා පවා සාසනික චර්යාවේ යෙදෙන. ඒ උත්තමයාවත් විවේක ස්ථානයක් බවට පත් කරගන්නේ නැහැ ඒක. නැත්තම් උන්වහන්සේට ඊට හොඳයි නිර්ණුවම් පාන එක. ඒක නිසා පිංගතුනි එතන වැඩබිමක් විතරයි. කාටවත් ඇවිල්ලා නිකන් එහෙම ඉන්න පුළුවන් තරක් නෙමෙයි. වැඩබිමක් කියලා කිව්වේ පටන් ගත්ත මොහොතේ ඉඳලා Tamante තියෙන කර්මස්ථාන වලින් ප්‍රශ්න එනවා නම් ඒ දේවල් අනිත් අයත් එක්ක සාකච්ඡා කරමින් ඒ අනිත් අය කියලා කිව්වේ පින්වතුනි එතන ධර්මදර පිරිසක් විහිවේ ඒ අයත් එක්ක පුළුවන් දේවල් කතා කරන්න. හැබැයි ඉතින් අපි යෝජනා කරනවා මෙහෙම ඒවා. ඉතින් එතන අර මේ මමත් ධර්මයේ දන්නා උඹලා මගේවත් අහපල්ලා ආදි වශයෙන් දේවල් ඉතින් කරන්න සූදානම් වෙන්න එපා. එහෙම වුණහම ආයතනයක් වශයෙන් ඒක පවත්වාගෙන යාමේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද පින්වතුනි අද දැන් මේ අලුතෙන් හැදෙන ඉස්කෝල නේ දැන් තියෙන්නේ. අලුතෙන් හැදෙන ඉස්කෝලවල ගුරුවරු ඉන්නේ 10 දෙනයි ළමයි ඉන්නවා කී දෙනෙක්ද? නෙමෙයි මේ ළමයි ඉන්නේ 10 දෙනයි ගුරුවරු ඉන්නවා කී දෙනෙක්ද? 5000. මම කියන්නේ මේ ලංකාවේ තියෙන ඉස්කෝල නෙමෙයි. මම කියන්නේ මේ ධර්ම ඉස්කෝල. මේ දැන් හැදෙන්නේ ධර්ම ඉස්කෝල කියලා જાතිය. ඒ කියන්නේ හැමෝටම ඕනේ මොකද්ද? ධර්මයේ පොඩ්ඩක් දැනගත්තට පස්සේ ඒ ධර්මයේ තව කෙනෙකුට කියලා දෙන්න. මම මේක දන්නවා කොහොමද දැන් මේ මිනිස්සුන්ට හිතෙන්නේ නෑ පිංගතුනි ඒක තුලින් මහා මානයක් ජනිත වෙනවා කියලා. ඒක හරි භයානක දෙයක්. නිවන් දකින්න ගිය කෙනෙක්ගේ නිවන සාමලීම වැහිලා යනවා අන්තිමට දන්නේම නැතු. ලාභ කීර්ති ප්‍රශංසාවකට අහු වුණා කියලා කියන්නේ ඉවරයි. අටමස් නිදගෙන අට මදුරු අට මිදුරු වලටත් යනවා කියලා තමයි සාස්ත්‍රුණ වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒකයි පිංගතුනි අපි හරි බයයි ඒකයි කටියුත්තට. ඒක නිසා තමයි අද මේ වෙනකන් නමක්වත් දීලා නැත්තේ කිසිම කෙනෙකුට. මාව අඳුරන්නෙත් නෑ, මට වැඩකුත් නෑ. මම ඔබට කියලා තියෙනවා මට ඔබෙන් වැඩකුත් නැහැ, ඔබට මගෙන් වැඩකුත් නැහැ. අපි හැමෝටම ඕනේ ධර්මයයි ඔබයි. ධර්මයයි මමයි. ඔය සංකල්පයේ ඉන්න පිංගුතුනි වෙන කිසි දෙයක අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා මම යෝජනා කරනවා අරහත්ත්වයටපත් වෙනකන් ධර්මදේශනා කියන ඒවා තව කෙනෙකුට ධර්ම කාරණාවක් කියලා දුන්නට ප්‍රශ්නයක් නැහැ. ධර්මදේශනා කරන්න ඕවට මේවට පෙළඹෙන්න යන්න එපා කියලා. දැන් ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඕ එතකොට එතන මුදුන වෙලා ඉන්න පුළුවන් එක දේශකයයිනේ ඉන්නේ කියන ආදිවාසීන් එහෙමත් ඉතින් හිතෙන්න පුළුවන් පුදුක් යන මානසික මට්ටමට. ඉතින් එහෙම කෙනෙක් ඉන්නවා නම් පිංගුතුනි කාට හරි පුළුවන්කමක් තියෙනවා නම් මේ යථා ධර්මයේ යථා ලෙස දේශනා කරන්න මම බොහෝම කැමතියි. මේ ධර්මාසනයේ ඒ උත්තරයට පූජා කළා මට අයින් වෙන්න. ධර්ම දේශනාවක් කරනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. තව කෙනෙකුට ධර්මයක් අවශ්‍ය වෙච්ච වෙලාවට තව කෙනෙකුට දහම් කාරණාවක් දැනගන්න ඕන වෙලාවට පිංගුතුනි අනිච්ච දුක්ඛ අනාත්ම විතරක් දැනගෙන ඉඳලා හරියන්නේ නැහැ. කෙනෙක් ඇවිදලා ඇහුවොත් එහෙම මට මෙන්න මේ විදිහට ධානාංග ලක්ෂණයක් පහළ වෙලා තියෙනවා. ඒ මොන වගේ දෙයක්ද කියලා. එතකොට ඒක පැහැදිලි කරන්න නම් ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු ධානාංග ලක්ෂණ දැනගෙන ඉන්න ඕනේ. ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපුවා කියන එකද? එතකොට එහෙනම් ඒක අපිට එන්න විදිහක් නැහැ නේද එකපාරට? නේද? ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු ධර්මයක් නම් පිටින් ඒක ත්‍රිපිටකයෙන් ගැනීම වෙනවා. ඉමේ පහළ වෙන්නේ නැහැ නේ සද්ධර්ම කාරණ. එතකොට එහෙනම් නිරන්තරයෙන් ත්‍රිපිටක පරිශීලනයේ දෙන්න වෙනවා ධර්මදේශකයෙක් කියලා කියන කෙනා. ඒකයි කියන්නේ ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි. නිවන් දකින්න ත්‍රිපිටකයේ මේ මුළු ත්‍රිපිටකයේම දකින්න අවශ්‍ය නැහැ. නමුත් බින්දුනේ ධර්ම දේශනාවක් කරන්න නම් ත්‍රිපිටකයේ බොහෝ කරුණු කාරණා දැනගෙන ඉන්න ඕනේ. ඒකයි කියන්නේ බින්දුනේ මේ මහා ලොකු මේ කාර්යයන් කරන්න යන්න එපා. ඒවට පාරමිතා පුරාගෙන ආපු උත්තම පිරිසක් ඉදින් තමන්ගේ වැඩේත් කරගෙන ඒක කරන්න පුළුවන් ශක්තිය තියෙන. එහෙම නැත්තම් වෙන්නේ අන්තිමට තමන්ගේ වැඩේ කරන්නේ නැතුව අනුන්ගේ හරක් බලා ගන්න ගෝපල්ල තාත්තාට පත් වෙන එක. සාත්‍රුන් වහන්සේ කෙලින්ම අපහාස කළා තිනු අනුන්ගේ හරක් බලා ගන්න ගෝපල්ලෝ කියලා ඔය කියන්නේ. තමන්ගේ වැඩේ කරන්නේ නැතුව අනුන්ට බන කියන. එහෙනම් කිසිම අවස්ථාවක පිටින්දී ඔබ ඒ තත්ත්වයට පත් වෙන්න එපා. මම මේකෙන් කිසිම කෙනෙකුට අපහාස කරන්නේ නැහැ. මුතක් යන මානසික මට්ටම් වලට ඔබ තේරෙන්න පුළුවන් බණ අහන අයගේ. කිසිම කෙනෙකුට පිටින්දී අපහාස කිරීමක් නැහැ. අපහාස කිරීමක් නෙමෙයි ඔබව බේර ගැනීමක් තමයි හැමදෙස්සෙම කරන්නේ. ඉතින් මේ හැමතැනම පේන තියෙන දේ තමයි පිංගුදින කල්ලි ගහ ගහයි ධර්මයේ ටිකක් කොහෙන් හරි හොයාගෙන එක්ක ඒ ටික කතා කරනවා. එහෙම නැත්නම් ඊට පස්සේ කොහෙන් හරි ටිකක් හොයාගෙන ඒක ෂෙයා කරනවා. ගෲප් එකක් හදාගෙන ඒක ෂෙයා කර කර ඒ වැඩ පිළිවෙල ඉන්නවා. ධර්මයේ ෂෙයා කරන එක ගොඩාක් හොඳයි. නමුත් පිංගුදින ධර්මයේ ෂෙයා කරගෙන යනකොට අන්තිමට වෙන්නේ මොකද්ද? අර හාඳුරුවන් එකක් ෂෙයා කරනවා. මේ හාඳුරුවන් එකක් ෂෙයා කරනවා. ඕම හාඳුරුව 10 දෙනෙක්ගේව ෂෙයා කළාට පස්සේ ඔන්න ඊට පස්සේ ප්‍රශ්න ඇයි අරහාඳුරුව මෙහෙම කියනවා ඒකත් තර්කානුකූලයි මේ හාඳුරුව මෙහෙම කියනවා ඒකත් තර්කානුකූලයි දැන් මොකද්ද අපි තෝරගන්නේ ඊට පස්සේ අපිව කන්න හදනවා ඊට පස්සේ අපිට ගහලා වෙනවා මොකද අනේ අපිට මෙන්න මෙහෙම කෙනෙක් මෙහෙම එකක් කියලා තිනවා දැන් අපි ඔය මේ දෙන්නගේ මේ දෙකෙන් මොකද්ද තෝරගන්නේ දැන් ඉතින් අපි අහුවෙලා තියෙන්නේ මොකටද ගිරේට ඇයි මේ මේ ගිරේට නෙමෙයි අදන කතුරට අහු වෙලා තියෙන්නේ. ඇයි මේ පැත්තක් කැපෙනවා අර පැත්තක් කැපෙනවා. මේක හරි කියලා කිව්වොත් එහෙම අනිත් පැත්තෙන් කැපෙනවා. මේක මේක හරි කිව්වොත් එහෙම අනිත් පැත්තෙන් කැපෙනවා. ඔන්න ඔය තත්ත්වෙට තමයි අන්තිමට උදා වෙලා තියෙන්නේ. ඉතින් ඔය වගේ ප්‍රශ්න වලට ඉතින් මේ උත්තර දීලා බෑ, උත්තර නොදෙත් බෑ. ඉතින් පින්වතුනි මේ මාර්ගය දේශනා කරන ඔබට හොඳාකාරව තේරෙනවා නම් මේ මාර්ගය කියලා. මේ මාර්ගය කියලා තේරෙන්නේ නැත්නම් පින්වතුනි මේ වෙනකොටත් ඔබ ධර්මයේ මුලේ ඉඳලා අහලා තියෙනවනේ. අඳුම තරමේ දේශනා 20කට 30කටවත් අහුම්කම් දීලා තියෙනවා නම් ඒ ධර්මයේ තේරෙන්නේ නැත්නම් පින්වතුනි කරන්න තියෙන ලොකුම දේ තමයි ප්‍රශ්නයක්ද? කරන්න තියෙන ලොකුම දේ තමයි පින්වතුනි මේ ධර්මයේ අහන එක නවත්තලා වෙන කෙනෙක්ගේ ධර්මයේ අහන්න. මොකද ධර්ම දේශනා 20ක් 30ක් අහලා තේරෙන්නේ නැත්නම් මොකද්ද කියන්නේ කියලා. නිවන් දකින්න මාර්ගයේ තාමත් වැටහුනේ නැත්නම් ඉතින් කරන්න තියෙන හොඳම දේ තමයි මොකද්ද? මේ ක්‍රම වේදේ හරියන්නේ නැහැ, වෙන ක්‍රම වේදයක් හොයාගන්න. නැතුව තේරුමක් නැහැ පින්වතුනි. අත්ෙන් අත්තට පන්න කුරුල්ලා තෙමි නැති කියන සංකල්පයට එන්නේ. ගොඩාක් වෙලා තියෙන පින්වතුනි මිනිස්සු ධර්මයේ අහගෙන එනවා කායින් හරි උත්තමයේ. ඇවිල්ලා එක තැනකට ආවට පස්සේ ඒ උත්තමයේ එතනින් එහාට එහෙම යන්න හදනවා නම් එහෙම Tamante එතනින් එහාට යආගන්න බැරි නම් ඊට පස්සේ මොකද කරන්නේ? ආ හරියන්නේ නැහැ කියලා ඒක අතහැරලා දාලා ආපහු පස්සට එන. පස්සට ඇවිල්ලා මොකද වෙන්නේ? ඒකත් එක්ක ආයේ ඉස්සරහට එන කවුරු හරි එක්ක ওই ටික ආයේ ඉස්සරහට එන. ආ ඒ උත්තමයට ඒ පීම පයින්වනේ. ඒ කඩුල්ල ඒ උත්තමයට පයින්න. ඒ පැනනට පස්සේ දැන් මොකද වෙන්නේ? මට නම් බෑ ඕක පයින්න පිසුද. ඒක හරියන්නේ නැහැ කියලා මොකද කරන්නේ? ඒක අතාරින්න. ඊට පස්සේ ආයෙ බන්න අහන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? ආපහු පස්සට ඇවිල්ලා එතන ඉඳලා ආයෙ එනවා. ඇයියේ? ඒතර හැමදේසෙම දන්න ටිකනේ යන්නේ. තා අපිට හොඳට තේරෙනවා මේ දන්න ටිකනේ යන්නේ. ආ මේ ටික හොඳට කරගෙන යන් බලන්න. නමුත් පින්වතුනි අවසානයේදී වෙන්නේ මොකද? තමන් කඩුල්ල ගන්න අතර වෙලා කඩුල්ල අනිත් අය පැනගෙන. ඔය හැම දේශක කෙනෙක්ව පින්වතුනි දේශක මේ වික්ෂුන් වහන්සේ නමක්, වික්ෂුණීන් වහන්සේ නමක් හෝ උපාසක උපාසිකාවක් යම්කිසි දේශනාවක් කරගෙන යනකොට ඒ අය ඇත්තටම අවබෝධයෙන් නම් සද්ධර්මයේ දේශනා කරන්නේ. ක්‍රමක්‍රමයෙන් ඒ අයට සද්ධර්මයේ අවබෝධ වෙනවා. අවබෝධය වැඩි වෙනවා. ඒ අවබෝධය වැඩි වෙවි ගිහිල්ලා ඒ අය මොනම අවස්ථාවක් හරියදී මේ මාර්ගඵලයන් අත් කරගෙන නිවන් දකින්න වැඩ පිළිවෙල කරගන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ප්‍රශ්නේ තියෙන්නේ සිංහතුනි ධර්මාවබෝධයෙන්ද බණ කියන්න පටන් ගන්න කියන එක තමයි ප්‍රශ්නේ. පටන් ගැනීම ධර්මාවබෝධයෙන් නෙමෙයි නම් කරන්නේ. අන්න එතනදී ඔන්න ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ ප්‍රශ්නේ තමයි. එතකොට එහෙම මෙහෙන් ඇහිඳ ගත්ත බණ ටිකක් කතා කරගෙන යනවා. Tamanට අවබෝධ වෙලා නැහැ. එතකොට මොකද වෙන්නේ? ඊට පස්සේ සිංහතුනි අන්තිමට වෙන දේ තමයි ත්‍රිපිටකයේ තියෙන දේවල් බොරුයි කියන සංකල්පයට එන්න පටන් ගන්න ඕලුව. මොකද හේතුව හිතන්න නියම බණ දැන් මේ තියනවාද විවිධාකාරයෙන් මිනිස්සු මේ ඒ වගේ ප්‍රකාශ කරනවා ඉතින්. ඒ කරන්න හේතුව තමයි පින්වතුනි දැන් සද්ධර්මයේ පිරිසකට දේශනා කරගෙන යනවා. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා මේක සිද්ධ වෙනවා. දේශනා කරගෙන යනකොට ඔන්න පිරිස වැඩි වෙනවා. පිරිස එකා දෙන්න වැඩි වෙලා මොකද පින්වතුනි හැමෝටම ඕනේ මොනවා හරි දැන් මේ ආගමට දහමට අනුව ජීවත් වෙන්න. මොකද ආගමට දහමට අනුව ජීවත් වෙනවා කියන එක දැන් සමාජයේ තියෙන එක ක්වොලිටි එකක්. මොකද දැන් මේ සමාජයේ ආගමට දහමට ගරු කරන සමාජයක් ඇති වෙලා තියෙනවා. හැබැයි මොකද්ද ආගම මොකද්ද දහම කියන එක නෙමෙයි. ආගමට දහමට අනුව ඉන්නවා කියන එක ටිකක් ප්ලස් පොයින්ට් එකක්නේ. දැන් ඔබගේ සමාජ සම්මතයේ එහෙම එකක් තියෙනවනේ. ඔබ ඇසුරු නිසුරු කරන අයගේ ආගමට දහමට අනුව ඉන්නවා කියන එක ටිකක් ප්ලස් පොයින්ට් එකක්. හැබැයි නිවන් දකින්නවා කිව්වොත් ඒවට නම් ලෑස්ති නැහැ. නමුත් ඒව too much. ඕනෙම දෙයක් ඕනට වඩා ඕනෙම නැහැ කියලා කියන්නේ. එතකොට ඒව අර කබර ගෝයාව තල ගෝයා කරගන්නවා කන්න ඕන වෙලාවට. එතකොට ඕනෙම දෙයක් ඕනට වඩා ඕනෙම නැහැ. ওই නිවන් දකින්නේ එහෙම නෙමෙයි. බුදුහාඳුර කියපු ටිකක් තියෙනවා. ඉතින් ඒ ටික කරගෙන යන් ඔන්න ඔය මත්තමට යනකම් එනවා හැම කෙනෙම. ඉතින් බින්දුතනි කොහොම හරි ওই විදියට ඇවිදින්න තමන්ගේ වටේ පිරිසක් ගොඩ නැගෙන. තමන්ගේ වටේ පිරිසක් ගොඩ නැගුණාට පස්සේ දැන් තමන් ධර්ම අවබෝධයෙන් නෙමෙයි නම් මේ ශාස්ත්‍රුන් වහන්සේගේ දේශනාව මනාකොට අවබෝධයෙන් නෙමෙයි නම් මේ ගමන යන්නේ ඉස්සරහට. එතකොට මොකද වෙන්නේ? තව කෙනෙක් ප්‍රශ්නයක් අහනවා. අහව ගමන් හිර වෙනවා. ඒ ප්‍රශ්නේ අහන කෙනා අහන්නේ මේ ත්‍රිපිටකයේ මෙන්න මෙහෙම තැනක මෙන්න මෙහෙම සඳහනක් තියෙනවා. දැන් මොකද ඒ දැන් කොහොමද ඕක කොහොමද පැහැදිලි කරන්නේ කියලා. ආන් ඒ වෙලාවට කියනවා මොකද්ද? බුද්ධඝෝස අටුවාචාරින් වහන්සේ ත්‍රිපිටකය කාලා දැම්මා. ඒක නිසා තමයි ඕක වැරදි. ඔන්න අර බුද්ධඝෝස අටුවාචාරින් වහන්සේ දොස් නගන්න පටන් ගන්නවා ඊට පස්සේ. නමුත් තින්ගොදෙනි මම ඔබට කියන්නේ ත්‍රිපිටකයේ පෙළ දහමේ කිසිම වරදක් නැහැ. පෙළ දහම කටපාඩමින් අරගෙන ආවේ පෙළ දහමේ කිසිම වරදක් නැහැ. සිංහලට පරිවර්තනය කරන්න ගියාට පස්සේ විවිධාකාරයේ දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒක ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. අර එක මහත්යෙකුට ප්‍රශ්නයක් තිබුණේ මේ ත්‍රිපිටකයේ පූජා කරන්න ගියාම අපිට නිකන් මේ ආනන්තරීය පාපකර්ම මට්ටමේ පාපකර්මයක් වෙනවද කියලා මේ ධර්මයේ විකෘති කළායි කියලා. මොකද ඒක තියෙන සිංහල තේරුම වැරදි කියලා හාමුදුරු පිරිසක් කියනවා කියලා. තේරුණද මේකයි? පෙළ දහම හරි. සිංහල තේරුමට නගද්දි සමහර වෙලාවට ඒ තියෙන දෘෂ්ටි මට්ටම් අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒකයි තියෙන්නේ. අනිච්ච කියන වචනේ තේරුමක් දෙන්න පුළුවන් කෙනෙක් කොහෙද ඉන්නේ? අනිච්ච කියන වචනෙට තේරුමක් දෙන්න නම් නැවත වාරයක් සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්න ඕනේ. ඒ තේරුම ඒ විදිහටම ඒ පරම ගම්භීර අර්ථයෙන්ම දෙන්නද? එහෙනම් හැම උත්තරමේම කියන්න පුළුවන් ප්‍රමාණයෙන් කියනවා. එහෙනම් ත්‍රිපිටක පරිවර්තනය කරන්න ගිය උත්තරමියෝ Tamanට තේරිච්ච ආකාරයෙන් ඒක පරිවර්තනය කරලා තියෙනවා. එතන තව කෙනෙකුට අවශ්‍ය නම් ඊට වඩා ගැඹුරට ඒක තේරුම් කරන්න ඒ කෙනාට පුළුවන් ඒකෙන් තේරුම් කරලා යන්න. මොකද හේතුව පෙළදාම එහෙමම තියෙන නිසා. එහෙනම් ඒක පූජා කළයි කියලා කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඉතින් වැඩේ වෙලා තියෙන්නේ පින්වදින අන්තිමට අර තමන්ව හිර වෙනකොට හැමතිස්සෙම හිතාගන්න දේ තමයි මොකද්ද? මොකද දැන් පිරිස ඉස්සරහා මේ අපහසුතාවයට පත් වෙන්න බෑනේ. එතකොට මොකද කරන්නේ? තව කෙනෙකුට බ්ලේම් එක දාලා ඉවර වෙලා තමන්ව බේරගන්න හදනවා. අන්න එතනින් තමයි ඊට පස්සේ මාර්ගය වැහෙන්න පටන් ගන්නේ. ඉතින් ඒක නිසා තමයි කියන්නේ හරිම භයානකයි මේ දේ. මම ඒකයි පිංගුදිනේ ඔබට කිව්වේ මේ කතා කරන ධර්මයේ වැරද්දක් තියලා රහතන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා උන්වහන්සේ ඇවිල්ලා කිව්වොත් එහෙම ඔය කතා කරන ධර්ම වැරදි මම රහතේට පත්ුනේ මෙන්න මෙහෙමයි කියලා උන්වහන්සේට මේ පුටුව බාර දීලා උන්වහන්සේගේ දෙපා සිපදීම උන්වහන්සේ ගාව වැටිගෙන ඉඳගෙන මම මේ අරහත්ත්වයේ සාක්ෂාත් කරනවා. මොකද මගේ පරම අවස්ථාව තියෙන්නේ පිංගුදිනේ අරහත්ත්වයේ සාක්ෂාත් කර ගැනීම නිසා බණ කියලා මුදුන් ගෙන නෙවෙයි. එන්නේ පාරේ යනවා නම් කවුරු හරි කෙනෙක් මේ මම යන පාරේ කවුරු හරි යනවා නම් කියන්නේ ආන් ඒ කෙනාට අතහිත දෙන්න සූදානම් වෙන්නේ ඉන්නවා. ඒකයි කිව්වේ මේ හුරුතල් කරන්න හැම වෙලාවක හිටින්නේ නැහැ. ඒවට මේවට ලෑස්ති වෙන්න එපා පිංගුදුනි. කරන්න තියෙන්නේ මොකද්ද? පරම වීරිය යොදාගෙන නිවන් දකින්න උත්සාහ කරන්න. දැන් ඔබට මේ වෙනකොට මේ ධර්මදේශන අහලා තියෙනවා නම් හොඳ ආකාරව දන්නවා මේකෙන් නම් ගතියුතු හරයක් නැහැ කියලා. නිදහස් වෙන මට්ටම ආපු ගම Tamanට මේව තියෙන සමාජයේ තියෙන බාහිර ඔය තියෙන මොනවා හරි දරුමල්ලෝ මේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න වලට විසඳුමක් ආපු ගම සම්පූර්ණ විසඳුමක් හොයන්න යන්න එපා පිංගුදුනි. ඒව වෙන්නේ නැහැ කවදාක්වත්. නමුත් යම් තාක් දුරකට සමාජ අපවාදයෙන් ගැලවෙන්න පුළුවන් මට්ටමට විසඳුමක් ආව ගමන් පිංගුදුනි මේ ශාසනය හැරෙන්න ඔබට නම් තව දණක් ඉතුරු වෙන්නේ නැහැ. මම දැනට කියන්නේ නැහැ පැවිදි වෙන්න මේ වෙනකොට පැවිදි වෙලා ඉන්නවා නම් උත්තම පිරිස් නිවන් දකින්න. ඒ අයට මම තාම ආරාධනා කරන්න බෑ පිංගුදුනි. ඒකට හේතුව තමයි මේ ස්ථාන භූමි ගොඩ නැගෙන්න. මේ ස්ථාන භූමි වල මෙතනින් එහාට පිංගුදුනි ওই මූලික කුටිති ගොඩ නැගුණාට පස්සේ එතනින් එහාට මහල් ගොඩ නැගිලි තමයි හදන්න වෙන්නේ. ඒ තරම් ප්‍රමාණයක් පිරිස ඇවිල්ලා පැවිදි වෙනවා. මොකද සම්බුද්ධ ශාසනයේ මහා චිරජීවනයක් උදා වෙන කාලයක් එන්නේ. විවිධාකාරයෙන් විවිධාකාර දේශකයන් වහන්සේලා විසින් ධර්ම දේශනා පවත්වගෙන යනවා. ඉතින් ඒ වෙන් ධර්මයේ යම් තාක් දුරකට අවබෝධ කරගත්ත පිරිසකට අවශ්‍ය වෙන්නේ මේකයි. අවශ්‍ය වෙන්නේ පිංගුදුනේ මේ සසර කලකිරීම විතරයි. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන උපාදාන කර ගැනීමේ ක්‍රියාවලිය යම් දි අවස්ථාවක කලකිරුණා නම් ඕන් ඔය කලකිරීම තුල ඒක නාට අදිස්ථානයක් ආව නම් මම පැවිදිලා මේක ඉක්මන් කරලා කරගන්න ඕනේ කියලා අන්න එතකොට පිංගුදුනේ අපි අත උස්සන ඕනේ කෙනෙකුට ඇවිල්ලා මේක කරගන්න කියලා. හැබැයි එතනට එන්න ඕනේ පිංගුදුනේ මොකදද? කරුණු හතරක් පහක් බලාපොරොත්තු. කරුණු පහයි ඊට වඩා බලාපොරොත්තුෙන් එන්න බෑ. පළවෙනි කාරණාව තමයි ධර්මදේශනාවක් ධර්මදේශකයන් වහන්සේලා විසින් මට ධර්මයේ කියලා දෙයි කියන හැඟීම. ඒ කියන්නේ එතන ඉන්න සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලා ධර්මයේ කියලා දෙයි කියන පළවෙනි බලාපොරොත්තු. ඊළඟට කුසට ආහාරක බලාපොරොත්තු. හිසට සෙවණක බලාපොරොත්තු, ඉනට වස්ත්‍රයක බලාපොරොත්තු, ලෙඩට බේතක බලාපොරොත්තු. ඔය පහ විතරයි පිංගුදුනේ එතනට එන අයගෙන් එතනට එන අය බලාපොරොත්තු වෙන්නේ. මෙල කිසිම දෙයක් අපි දෙන්න ලෑස්ති නැහැ. මං කිව්වා මේ මරුණාට පස්සේ පිරිනුවම් පෑවොත් කුඩා චිතකයක් දැල්වලා මොකද ඒක ඒ විදිහට ඒ ගරු බුහුමන් දක්වන්න ඕන නිසා කුඩා චිතකයක් හදලා ඒ විදිහට ආදාහන කටයුතු කරනවා. නමුත් අරහත්ත්වයටපත් නොවී යම් කිසි කෙනෙක් මේ අපවත් වුණොත් දර ගොඩක් උඩ තියලා තව දර ගොඩකින් වහලි වර වෙලා ගිනි තියලා දානවා. ඕක තමයි කරන්නේ. ආදාහනය කළා දානවා. එහෙනම් මේ මගේ ආදාහන උත්සවය ඔහොම නෙමෙයි කහපාටද සරසලා හැමදැනම වටේම හදසලා ඔය කරන්න මේ කියලා කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? කොඩි වැල් ගලවන්න හැම වෙන එකක් නැහැ. ඇයි ඒ? 3000ක් හාමුදුරුවෝ ඉන්නකොට ඉතින් මාසකන දෙයකට එක්කෙනා දෙන්න ගාන ඉතින් මිය දෙන්නේ නැවත. නේද? ඒකයි. මම ඒකයි කිව්වේ පින්වදින ජේතවනාරාම වැඩවිම තමයි ඔය හැදෙන්නේ. කවද හැදුණාද ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ ප්‍රශ්නයක් කරගන්න එපා. දාන බාර ගත්ත අය දාන අරගෙන ඉන්නේ. දාන අරගෙන ඉන්න බැරි නම් කියන්න. එතකොට මොකද කරන්නේ? ඔය කොල්ලු ටිකක් අම්බලා කන්න දෙන්න. සාත්‍රුන් වහන්සේට පුළුවන් වුණා නම් සාක්කික වංශිකයෙක් වෙලා මහා රජුරුව වෙලත් මේ රාජ්‍ය හිටපු ආසයන් දෙන යව ආහාරයට අරගෙන මහසතුණා ජීවත් වෙන්නේ. උන්වහන්සේගේ නාමයට පැවිදි වෙච්ච කෙනෙකුට බැරිද දවස් දෙකක් කොල්ලු ටිකක් කාලා ජීවත් වෙන්න? එහෙනම් ඉතින් එන්න එපා පැවිද්දට. ඒක තමයි මම කියන්නේ සීනි බෝල අය එහෙම පැවිද්දට එහෙම එන්න එපා පලාතක. ඒව මේ අනිත් එක පිංගුදුනේ මේ මම ඔබට හැමදෙස්සම කියන දෙයක් තමයි ඔබ මහන්සි වෙලා හම්බ කරන්නේ. ඔත පැවිද්දට එන අය මේ පොඩි කාලේ පැවිදි වෙච්ච අය නෙමෙයි නේ. ගිහි ජීවිතයක් ගත කරලා ඔතනට එන අය ඉන්නේ. එතකොට මේගොල්ලෝ දන්නවා රස්සාවක් කරලා කොච්චර අමාරුද කියලා හම්බ කරන්නේ. උදේ ඉඳලා නැගිටගෙන ගිහිල්ලා රස්සාවක් කරලා හම්බ කරන්නේ. එහෙනම් මේ ඔබට බත් ටිකක් හදලා ගෙනත් දෙන්නේ මේ කහනවට නෙමෙයි මිනිස්සු. මිනිසුන්ට කැහිල්ල හැදිලා නෙමෙයි ඔබට බත් ටිකක් හදලා ගෙනත් දෙන්නේ. ඔය වැරදි මතවලට එන්න එපා ඔබ. අනිත් අය ඕන විදිහක් කරගද්දී ඔබ එන්න එපා ඒ වැරදි මතයට. ඔබ කවදාකවත් හිතන්න එපා ගිහියෝ අපිට සැලකිය යුතුයි කියලා. ගිහියන්ගේ යුතුයකම අපිට මේක කළ යුතුය කියලා එහෙම එකක් එහෙම නැහැ. මේ මේ මේ ආරාමය ඇතුලේ. එළිය එහෙම ඒවා ඇති. මම දන්නේ නැහැ ඒවා. මම මේ කියන්නේ මේ ආරාමය ඇතුලේ පැවිදි වෙන්න එන අයට සහ අනාගතයේදී එන්න ඉන්න අයට. ගිහියෝ විසින් අපිට සැලකිය යුතුයි කියලා එහෙම එකක් එහෙම නැහැ කොහෙවත්. ඒක නිසා තමයි කියන්නේ ඒ අය බොහෝම හරියම් මහන්තින් හරියම්ම කරගන්න ධනෙ වියපැහැදම් කරලා ඔබට මේ කන ටිකක් ගෙනත් දුන්නහම. ඇත්තට මේක ඔබට නෙමෙයි දෙන්නේ, ඒක කාටද දෙන්නේ? සීනස් ශ්‍රාවකීන්. එන සීනස් ශ්‍රාවී උත්තමයන්ට. ඒ කියන්නේ කාටද මේ? හාතුරුන් වහන්සේට සහ රහතුන් වහන්සේලාට තමයි මේ දානෙ අරගෙන ඉන්නේ. ඔය චීවර පූජාව කරන්නේ ඔය චීවරේ අයිතිය තියෙන්නේ ඒ උන්වහන්සේලා. ඔබට එහෙම අයිතියක් නැහැ ඔය චීවරේ. ඔබ මොකද කරන්නේ? සාස්ත්‍රුන් වහන්සේගේ ණයට ඉල්ලගෙන ඇදගන්න. අනේ ස්වාමීන් අරහත්ත්වේ සාක්ෂාත් කරගන්න ගන්න ණයට මේක දෙන්න. ඊට පස්සේ මට මේකේ හරිය අයිතිය හම්බ වෙනවා. අන්න ඊට පස්සේ ඇදගෙන ඉන්නේ. අන්න එහෙම ක්‍රමවේදයක් තමයි පින්වදිනේ මේකේ තියෙන්නේ. ඒක නිසා මහත් ගරුත්වයෙන් යුක්තව තමන්ගේ ගිය දවසේ ඉඳලා ඒ කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. එතකොට දානයක් ගෙනත් දෙන කෙනෙකුට අනුහත්ඵල මහානිසංසයක් උදා වෙනවා. ඒ වගේම මේ දානයක් ගෙනත් දෙන කෙනෙක් ආපහු සෝතාපන්න ඵලයේ පිහිටවන්න නැතුව යවන්න උත්සාහ කරන්න එපා. මොකද මේ නිකන් සල්ලි හම්බ වෙන්නේ නැහැ මිනිස්සුන්ට. මේ ආරාම විහාර කරවන්න බොහෝ දෙනා සල්ලි දානවා. සමහරු කියන්නේ ඒකනේ අපි මේ ආරාමයක් කරනවා කියලා කිව්වට පස්සේ පින්වතුනි ඉඩම ගන්න කෝටි දෙකක් ගියා. තේවා මේ බොහොම 3-4 දෙනෙක් එක එකතු වෙලා තමයි ඉඩම් ගත්තේ. ඊට පස්සේ දැන් තවත් බොහෝ සල්ලි එකතු වෙලා තියෙනවා. එතකොට දැන් ඔය ඕක බලන් ඉන්න මේ ඔව කාගෙන ඉන්න බැරි දුර්ජන මිනිසුන්ට හිතෙන්න පුළුවන් මොකක්ද? ඔය කුඩු විකුණලා තමයි ඔය සල්ලි ගියේ. නැත්තම් මොනවද අර කියන්නේ? අර මොකුත්ම නැති වුණාම ලංකාවේ කියන්නේ එක දෙයක් තියෙන මොකක්ද? NGO කියලා. ඔය NGO කාර්යයන්ගේ බුද්ධ ශාසනයේ කාලා දාන වැඩ කියලා. අන්න ඒ වගේ ඉතින් අර මේ මෝඩ ප්‍රලාප මේ කතා කරන පිරිස ඉන්නවා. නමුත් පිටින් ඔබ හොඳ ආකාරවම දන්නවා ඔබ හරි හම්බ කරගත්ත ධනිය තමයි ඔබ මේ පූජා කරලා තියෙන්නේ. එහෙනම් මේ පැවිද්දට යන පිරිස හොඳට මතක තියාගන්න ඕනේ Tamanට හිසට සෙවණක් හදලා දීලා තියෙන්නේ මිනිස්සු කහනවා සල්ලි වලින් නෙමෙයි. මිනිසුන් මේ සල්ලි දාන්න සැනක් නැතුව බැංකුවෙන් අරයියයි හොරු අරයියයි කියලා හිතලා හැම මේ සල්ලි උතන දුන්නා නෙමෙයි. ඒක නිසා පිටින් ඒ කුටිය ඇතුලේ වැඩ ඉන්න මොහොතක් ගානේ ඒ කුටි හදන්න ගඩොලක් හරි පූජා කරපු කෙනෙක් ඉන්නව නම් ඒ කෙනාට අප්‍රමාණ පිනක් නැගෙන ආකාරයට අතිතු කරන්න. ඒව බොහෝම තරයේ අදිස්ථාන කරගන්න ඕනේ පැවිද්දට යන පිරිස. ඒකයි කිව්වේ එතනට ගිහිල්ලා බණ කී කී ඉන්න උත්සාහ කරන්න එපා කවුරුත්. කරන්න තියෙන එකම දේ මොකද්ද? පුළුවන් තරම් ඉක්මනට තමන්ගේ අරහත්ත්වේ සාක්ෂාත් කරගන්න. ඒ අරහත්ත්වේ සාක්ෂාත් කරගත්තට පස්සේ බිංගදලි පුළුවන් ඔබට ධර්මයේ කතා කරන්න. එතකොට ඔබට නිකන් ඉන්න හම් වෙන්නේ නැහැ. ඇයි ඒ? ඔබට සාස්ත්‍රුන් වහන්සේට කලගුණ සලකන්න තියෙනවා. අද පින්වදිනේ අපි හරි හම්බ කරගත්ත හැම සතයක්ම සාසනයට පූජා කරන්නේ ඒක නිසා. මේ වෙනකන් ශාස්ත්‍රුන් වහන්සේගෙන් ගත්ත දේවල් නිසා. දැන් ඉදිරියට ගන්න ටික කොහොමද තියෙන්නේ? මේ මුළු භවයේම නසා දාන වැඩ පිළිවෙලක් කරගන්න පුළුවන් අවස්ථාවට ආවන. එහෙනම් අන්න එතනින් එහාට පින්වදිනේ මුළු ජීවිත කාලෙම. එතනින් එහාට දින මුළු ජීවිත කාලෙම ගමක් නියමක් ගමක් නැර. සද්ධර්මයේ කතා කර කර යන වැඩ පිළිවෙලක් හකස් වෙයි. ලංකාදීපයේ කසාවතින් බැබලෙනවා. ඒකාන්තයෙන් මේ කරුණු කාරණා ඒ විදිහට සිද්ධ වෙයි. අපි සමාධිගතව දැකපු ක්‍රමවේදයක් තියෙනවා. අපි විතරක් නෙමෙයි පිංගුදේ බොහෝ දෙනා ඕක දකින්න ඇති දැන් මේ වෙනකොට. මොකද මේ රට කසාවතින් බැබලෙන එක අපිට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ බොහෝ දෙනා ඒ දේවල් දැකලා ඒ කටයුතු ඒ විදිහට කරගෙන යයි. ඉතින් කොහොමද පිංගුදේ දැන් ඒකයි මම කිව්වේ ධර්ම දේශන ගැන මේ දේශන තියෙන එක ගැන නෙමෙයි හිතන්න ඕනේ ඔබ ඉස්සර ධර්මය අවබෝධ කරගන්න එක ගැන හිතන්න ඕනේ. මම ඔබට කියලා දිනන්නේ සතියකට එකවතාවයි මමත් ධර්මයේ කතා කරන්නේ. එහෙනම් ධර්මයේ ප්‍රචාරය කරන්නේ මම සතියකට එකවතාවයි. එහෙනම් එතකොට ඉතුරු පැය ටික ඔක්කොම මම මොනවද කරන්නේ? මම කරන්නේ මගේ නිවන හදාගන්න. අනිත් අයගේ නිවන හදා ගැනීම උදෙසා සතියේටම පැය 3යි හෝ 4යි තමයි දීලා තියෙන්නේ. එහෙනම් ඒකෙන් හිතා ගන්න තියෙන්නේ මොකද්ද මුලින් කළ යුත්තේ කියලා. ඒක නිසා තමයි තියෙන්නේ දවසින් දවස නිවන දෙසට ඇදෙන්නේ. බොහොම කල්පනාවෙන් යන්න ඕනේ ගමන. ඉතින් ඒ වැඩ පිළිවෙල මේ විදිහට කරගන්න. දැන් මේ කරුණු කාරණා කියන්න උත්සාහ කළේ දැන් විවිධාකාරයේ දේශකයන් වහන්සේලා බිහි වෙලා තියෙනවා. ඉතින් ඒක බොහොම හොඳ කාරණාවක්. ඒ දේශකයන් වහන්සේලා විවිධාකාරයේ ධර්මයේම කතා කරනවා. ඒකත් හොඳයි. ධර්මයේමයි කතා කරන්නේ. දැන් අර ජාතක කතා දේශනා කරන කාලේ දැන් බොහෝ දුරට දැන් ටික අතුරුදහන් වෙන්නේ යන්නේ. ඉතින් ඒක හොඳයි. මුල් කාලෙත් ධර්මයේ තමයි කතා කළේ. ධර්මයේ වැහිගෙන යනකොට මොකද උනේ? ඊට පස්සේ ඉතින් තියෙන එකම දේ මිනිස්සුන්ට තේරෙන එකම දේ ජාතක කතා කියන්න පටන් ගත්තා. ඒකේ උන්වහන්සේලාගේ දෝෂයක් නෙමෙයි. හාමුදුරුවනේ පැවිදි වෙනකොට ඒ කාලේ ප්‍රචලිත වෙලා තියෙන ජාතක කතා නම් හැම කෙනාම මොනවද කරන්න හදන්නේ? ඒ ජාතක කතා කියලා ඉතින් ඒ Tamanට උපකාර කරන ඒ ගිහියන්ට ජීවිතය හදලා දෙන වැඩ පිළිවෙල. ඒ ජාතක කතාවක් කිව්වා කියලා ඒක කිසි වරදක් නැහැ. නමුත් දැන් ක්‍රමක්‍රමයෙන් මොකද වෙන්නේ? මේ ජාතක කතා කියන ඒ වගේ වැඩ පිළිවෙල වලින් ඈත් වෙලා දැන් පිරිත් නිරන්තරයෙන් ධර්මයේ කතා කර කර යනවා. එතකොට පින්වදින ඔන්න දැන් ධර්මයේ කතා කර කර යනකොට දැන් ඔන්න ධර්මයේ ගැට නැති වෙන්න පටන් ගන්නවා. දැන් ඉස්සරහට ඉතින් එහෙම ඒවා ඇති වෙයි. ධර්මයේ ගැට. හැබැයි වෙලා තියෙන්නේ මේකයි. හද්ද පුතග්ජනියෝ වණ කියන්නේ කියොත් එහෙම මොකද වෙන්නේ? ප්‍රසිද්ධියේ අනිත් අය විවේචනය කරනවා ඊට පස්සේ. ඒ හද්ද පුතග්ජනියන්ගේ හැටි. කවුරු හරි කෙනෙක් ප්‍රසිද්ධියේ තව කෙනෙක් විවේචනය කරනවා නම් පින්වදින ඔබ හිතනවාද අරහතන් වහන්සේ නමක් කියලා? ඔබ හිතනවාද අරහතුන් වහන්සේ නමක් කවදාකවත් ප්‍රසිද්ධියේ තව කෙනෙක් විවේචනය කරයි කියලා? එහෙම නැහැ. එහෙනම් කවුරු හරි කෙනෙක් තව කෙනෙක් ප්‍රසිද්ධිය විවේචනය කරන හද්ද පුතක් යන ගතියක් ඒක. කෙනෙක්ගේ ධර්මයේ වැරදි වෙන්න පුළුවන්. එහෙනම් ඉතින් මුලින්ම විවේචනය කරනවා ක්‍රිස්තියානි ආගමනි. ක්‍රිස්තියානි ආගමේ නිවන තියනවාද? එහෙනම් ਉਹ විවේචනය කර කර යන්න බැන්නේ. මුස්ලිම් ආගමේ ඉස්ලාම් ධර්මයේ නිවන නැහැනේ. හොඳට ජීවත් වෙන හොඳ ක්‍රම වේදෝ හැම ආගමකම තියෙනවා. නිවන නැහැනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? ඒවත් විවේචනය කර කර යන්න ඉතින්. උඩ බල්ල කෙල ගහ ගන්නවා. ඇයි ඒ? Tamanට මුදුරට එන්න. තහ අරු වැරදි. ඕකගේ ඉන්නවනම් 800ක් පිරිස ඕකුම වරෙන් මාගාවට. අර අර ජටිලිය වගේ තමයි. තුම්බෑ ජටිලිය හිටි. උරුවෙල කාශ්‍යපට 500යි, ගයා නදී කාශ්‍යපට 300යි, ගයා කාශ්‍යපට 200යි. තියාගෙන හිටියස පිරිස. මම ලොක්ක. මම 500ක් ඉන්න එක මම ලොක්කේ. බුදුහාමුදුරුවෝ තනියෙන් එතනට වැඩියේ. උඹට එකෙක්වත් නැහැ නේ. බලන්න මට 500ක් ඉන්නවා. මමනේ මුදුන. ඔන්න ඔය ටික තමයි හදා ගන්න හදන්නේ. ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න මොකද්ද? ලයික් ගන්න වැඩි කරගන්න. ඉතින් මේ පුතාක් යන මානසික මට්ට. තව කෙනෙකුට බයිනෝ. ප්‍රසිද්ධියේ බයිනෝ. දැන් මට අපේ මහතුරු පෙන්නනවා හිටපු ගම. අහවල් හාමුදුරුව අහවල් හාමුදුරුවන්ට බයිනෝ. දැන් මේ මොකද්ද වෙන්නේ? තනිකර පුතාක් යන ගැටුම. ඊට පස්සේ කියනවා මුස්ලිම් අය මේ සම්බුද්ධ ශාසනය කාලා දානවා. මුස්ලිම් අය නම් මේ වෙනකොට මේ වෙනකන් සම්බුද්ධ ශාසනය නම් කාලා දැම්මේ නැහැ. වෙහෙරක් විහාරයක් නම් කාලා දාන්නේ නැති. වෙහෙරක් විහාරය ඉතින් ඔය මේ මේ මේ කාවොත් කන්නේ නේද? කාවෝ ගුල්ලෝ වේයෝ උනුත් කාලා දාන්න වෙහෙරදියා මුස්ලිම් අය මොනේ ඔක කාලා දාන්න පොත්ගුලකට මීයේ ක්‍රික ගත්තම මොකද වෙන්නේ? ඌ මුළු පොත්ගුලම කාලා දාන. ඒකයි තියෙන්නේ. හැබැයි සම්බුද්ධ ශාසනය කන්න පුළුවන්ද කාටවත්? බෑ. සම්බුද්ධ ශාසනය කන්නේ මේකෙම ඇතුළේ ඉන්නේ කාට? ධර්මයට නැගින්න දෙන්නේ නැතුව බොරු ප්‍රචාරයේ ධර්මයේ නැගින්න යනකොට මොකද කරන්නේ? බොරු ප්‍රචාර ආරිනවා ඊට පස්සේ. මොනවද? මහායානෙ පතුරවන්න හදනවා කියයි. ඇයි? අහලා නැති ධර්මයක් නෙන්නේ. ජාතක කතා සාහිත්‍ය කිය කී ඉන්නකොට මොකද වෙන්නේ? ජාතක කතා කිය කී ගවර වටනවා මිනිස්සු. ඊට පස්සේ මොකද කරන්නේ? යථා ධර්මයේ නැගෙන්න ගන්නකොට මහායානෙ පතුරවනවා කියලා මිනිස්සු ගොල්ලොට කිස බීජ දානවා. ඉතින් අර මිනිස්සු මොකද? ආ මහායානෙ මහායානෙ ඕව මහායානෙ අහන්න එපා. ඉතින් අර නිවන් දකින්න ඉන්න පිරිසකට හේතු වාසනාව ඇහිලා. ඉතින් පොකුරු පිටින් අපාගත වෙනවා ඊට පස්සේ. ඒ බණ කියන ධර්මදේශකයන් වහන්සේට දොස් තියනවා ඊට පස්සේ. ඉතින් ඕවගේ වැඩ පිළිවෙල ඕන තරම් වෙනවා. ඇයි ඒ? මම මුදුන. මම බණ කියන්න දන්නවා. මම බණ දන්නවා. මම මුදුන. මම මුදුන. මම මුදුන. මාව මුදුන් කරන්න ඕනේ කොහොම හරි. ඕක තමයි පිංගදින උදේ ඉඳලා රෑ වෙනකම් සීර දකින්න. හැබැයි ආර්යෝ එහෙම නෙමෙයි. ආර්යෝ හැමදෙස්සෙම බලන්න මොකද්ද? මේ මුදුන කඩන්න ඕනේ. මේ මුදුන කඩන්න ඕනේ. කැණි මඩල කඩලා දාන්න. මේ මුදුන් පරාල ටික ඔක්කොම එකතු වෙලා තියෙන කැණි මඩලට. මේ මම කියන මේ මේ මේ දිමිච්ච මහ විනාශෙට. මේ මම කියලා හදාගත්ත එක මේක කඩලා දාන්න. එහෙනම් මේ කැණි මඩල සුළු විසුළු කරලා දාන්න තමයි යා බලන් ඉන්නේ හැමදෙස්සෙම ආර්ය කියන උතුම. පුතක් ජන හැමදෙස්සෙම බලන් ඉන්නේ මොකද්ද? තව ගොඩ මුදුන් කරන්න. තව ගොඩ මුදුන් කරන්න ඕනේ. වටේ ලොහු කර කර ගොඩ මුදුන් කරන්න. මුදුනේ කොතරට නඟ ගන්න ඕනේ මම. එතකොට මම තමයි මුදුන. මුදුන වෙලා තමයි මැරෙන්නේ. ඉතින් ඔන්න ඔය වැඩ පිළිවෙලට සිංහදෙන එකතු වෙන්න එපා. මම ඒකයි කියන්නේ. ඉතින් දැන් ඔය කොහොම හරි දැන් ඉතින් ඔය දැන් ධර්මයේ ගැටළු ඒකාකාරව මතුවෙලා එයි. මොකද හැම කෙනෙක්ම ධර්මයේ කතා කරන නිසා. හැබැයි මම ඔබට කියන්නේ කවුරු හරි කෙනෙක් තව කෙනෙක් විවේචනය කරනවා නම් ඒව අහන්න එපා. ඇයි ඒ? ඒවෙන් ඔබට ජීවිතේට ගන්න කිසි දෙයක් නැහැ. ඒව අතහැරලා දාන්න. දැන් ඔබට ඔය YouTube එකේ ඔය ගැහුවාම එක එක જાතියෙම එනවා. ඊළඟට Facebook එකේ එක එක જાතියෙම එයි. දැන් ඔය එනකොට දැන් තව කෙනෙකුට බයිනේ වහෙම එයි. දැන්ටත් තියෙනවා ඉස්සරහටත් එයි. ඒව වැඩක් නැහැ පින්විතුනි. තව කෙනෙක් විවේචනය කරන්න ඒවා කිසිම අවශ්‍යතාවයක් නැහැ ඔබට. මොකද ඒවා පින්විතුනි රාගය ඡය කරන දේවල් නෙවෙයි. රාගක් හේව නිබ්බහනං, ද්වේෂක් හේව නිබ්බහනං, මෝහක් හේව නිබ්බහනං. ඔය තුන කෙරෙන්නේ නැත්තම් පින්විතුනි ඔය දේශනා අහන්න එපා වැඩක් නැහැ. නිකන් කාලේ නාස්ති කරගන්න එපා. මනුස්ස ජීවිතයක් කියන්නේ හරි වටින දෙයක්. ඒකයි කිව්වේ පින්විතුනි එල්ලිලා මැරෙන්න යන යෝන් ඉන්නවනම් එක දවසක් අපිට මුණ ගස්සන්න කියලා. ඊට පස්සේ එල්ලිලා මැරෙන්න දෙන්න කියලා. ඔබට හිතනවා නම් කාව හරි මරලා දාන්න ඕනේ කියලා එහෙම කරන්න එපා පින්විතුනි. ඒ මිනිහාව අපේ ගාවට යොමු කරන්න. මනුස්ස ජීවිතයක් කියන්නේ මහා අපරාධයක්. මනුස්ස ජීවිතයක් නසා ගන්නවා කියලා කියන්නේ. ඒකට හේතුව පින්විතුනි මේ නිවන් දකින්න හේතු වාසනාව තියෙන පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන් ඒ. නැත්තම් තව පොඩ්ඩක් හරි නිවනට කිට්ටු වෙන්න ඕනේ. ඊළඟ අදලයි බල්ලෙක් වුණොත් එහෙම ඊට පස්සේ ආයි කතා කරලා වැඩක් නැහැ නේ සම්බන්ධ. ඒකයි. ඒක නිසා මේ මනුස්ස ජීවිතෙන් ප්‍රයෝජනේ ගන්න. මනුස්ස ජීවිතේ ප්‍රයෝජන ගන්න දෙන හොඳම ක්‍රමය තමයි පැවිද්ද. ඒකට එන්න බාධක තියෙනවා නම් පුළුවන් තරම් ඉක්මනට ඒ බාධක දුරු කරගන්න. හැබැයි ඉතින් මේ ධර්මයේ පුළුවන් තරම් අහලා අහලා අහලා අහලා පිංගුදෙනි යම් දවසක ওই බාධක දුරු කරගන්න වැඩ පිළිලක යෙදෙන්න. නිකම් බාධක දුරු වෙලා යන්නේ නැහැ. Tamanට ඉස්සෙල්ල හිතෙන්න ඕනේ. Tamanට ඉස්සෙල්ල හිතලා මේ නිවන් දැක ගන්නවා කියන වැඩ පිළිලක කරන්න ඕනේ. නැත්නම් අන්තිමට මොකද වෙන්නේ? අර මං කිව්වේ කසාදේ කියලා එකක් තියෙනවා. ඕක අවකාශයේ ඔළුව ගහ ගන්නවා. කසාදේ ඇස්සේ ඔළුව ගහගත්තා. ඔළුව ගහගෙන ඔළුව ගන්නකොට මොකද වෙලා තියෙන්නේ? අවුරුදු 35ක් ගිහිල්ලා ඉවරයි. ඊට පස්සේ ළමයා කියන එක ඇස්සේ ඔළුව ගහ ගන්නවා. අවුරුදු 55ක් ගිහිල්ලා ඉවරයි. ඊට පස්සේ බලන් ඉන්නවා පෙන්ෂන් එක එනකම් පෙන්ෂන් එකත් ළමයින්ට හරවලම එනවා කියලා හිතාගෙන. ඊට පස්සේ අවුරුදු 65යි ඇවිල්ලා මොකද වෙන්නේ? අවුරුද්දයි දෙකයි එතන මැරිලා යනවා. හිතාගෙන ඉන්නේ මේකයි. වයස කායේ දොස් කියනවා නෙමෙයි. ඒ අය දෙන ඒ වයස කායේ දෙන එකම දේ තමයි අපිට මේ ධර්මයේ කලින් හම්බුන්නේ නැහෙනේ. ඒක නිසා තමයි අද අවුරුදු 65 වෙනකම් දීර්ඝ කරලා තියෙන්නේ පැවිද්ද. හැබැයි තව අවුරුදු 10ක් විතර යනකොට 55 කරනවා ඒක. ඇයි ඒ? කාටවත් කියන්න පුළුවන් අපිට මේ ධර්මයේ හම්බුන්නේ නැහැ කියලා ඊට පස්සේ. නැහැ. එහෙම කියන්න බෑ. මොකද පින්වතුනි වයසට ගියාම තමයි මේවා කරන්න ලේසි වැඩ නෙමෙයි. එක දිගට ඉඳගෙන භාවනාවක් කරන්න පුළුවන් කාටද? එක දිගට ඉඳගෙන මේ සද්ධර්මයේ මෙනෙහි කරගෙන ඉන්න අඩුම ධර්ම ඉඳ ගන්නවත් බැරුව ඇති. මෙව ඉඳගෙන ඉන්න පුළුවන් ද ටිකක් කියලා. පුටුවක් උඩින් ඉඳගෙන ඉන්න පුළුවන් ද ටිකක් කියලා. ලේසි නෑ. මේ කය මහා වේගෙන් දිරනවා. මේ අපේ කයවල් පවා දිරනවානේ. තරුණ වියේ ඉඳලා අසනීපයක් එහෙම හැදුනහම කාලෙකට මේ හිතක් එක කරගන්න බෑ. හිතලා බලන්න. පොටු වැක් කරනවා නැහැ. දැන් භාවනා කරන්න පුළුවන්ද? භාවනා කරන්න පුළුවන් යටි මොකක් හරි ටින් එකක් තියාගෙන. ඇයි ඒ? වැක්කෙන හොලු ටික ඒකට වැක්කෙන්නේ කියලා. කරන්න පුළුවන් වැඩ නෙමෙයි. ඉතින් හිතලා බලන්න පිවිදෙන අසනීපයක් උනාට පස්සේ ලේසි පහසු වැඩ නෙමෙයි මේකක්වත්. ඒකයි මම කියන්නේ මේ නිවන් දකින්නවා කියන එක මේ තොත්ත බබාලට කරන්න පුළුවන් එකක් නෙමෙයි. හැමතිස්සෙම මේ කියන්නේ. දැන් මම හිතන්නේ 60 70ක් 60ක් විතර ඉන්නවා මේ මේ පැවිද්දට එන්න. ඒ අය මේ හලන්න හදන්නේ. බබාල තොත්ත බබාල හැම ඉන්නවා නම් හැලෙන්න කියලා. කියන්න හදන්නේ මේ. ලක්ෂයක් ආවක් කමන්නේ වීරවන්තයෝ. ඇයි ඒ? ගස්ගල් පර්වත ඕනේ තරම් තියෙනවා. ලංකාවේ ඉන්න අපේ මේ මහා නායක ස්වාමින් වහන්සේලා අපිට කියලා තියෙනවා. එක උත්තරයක් කිව්වා අක්කර 25ක ගල් තලාවක් තියෙනවා ඕනේ වෙලාවක මම දෙනවා ඒක. ඔය වැඩේ කරගන්න. තව උත්තරයක් කිව්වා අක්කර 15ක් තියෙනවා මගේ තැනක මම ගිහි කාලේ අපේ අම්මල මට දීපු. ඒක දෙනවා මම ඕගොල්ලන්ට ඔය වැඩේ කරගන්න. ආදී වශයෙන් මේ මහා නායක හැමදෙරුවෝ. උන්වහන්සේලා මේකට නතුයි. අපි ඉතින් ප්‍රසිද්ධිය කියන්නේ නැහැ ඕවා. උන්වහන්සේලා බොහොම කැමති මේ ධර්මයේ නැගිලා එනවට. එනම් බය වෙන්න දෙයක් නැහැ අනාගතයේදී කී දහහක් ආවත්. එයාව එකමඩේට් කරන්න අපිට පුළුවන්. මොකද ගිහි පින්වතුනුත් ඉන්නවා පුළුවන් තරමින් දාන ගෙනත් දෙන්න. මේ ආරාමෙට දානයක් දෙන්න මං හිතන්නේ යයි කියලා මේ රුපියල් 10000ක්. හාල් මිටියක් යයි, පරිප කිලෝ 5ක් යයි. තව ඔය මොනවා හරි එකක් යයි. ඔයි දැන් එන්න මොනවද තව ඕනේ. සුගෝභෝගී ලෙස ආහාර වළඳන නම් ඔතනට යන්නේ. ආ අපරාධයක් කරගත්ත. ඒක ඉහි දෙයක් ඕනේ නැහැ. රූපත් එපා, වේදනාත් එපා, සංඥාත් එපා, සංකාරත් එපා, විඤ්ඤාණත් එපා කියලා යන අය තමයි ඕනේ. මොකද බින්දුවේ මට රූප ඕනේ, මම රූප වලට ආසයි කියලා හිතාගෙන නැතත් ගියොත් මොකද වෙන්නේ? හැමදාම දකින්න තියෙන එකම රූපේ එනකොට මොකද වෙන්නේ? තවිද කලකිරෙනවා. අයියෝ, හැමදාම දකින්න මේ ටික යනවා, අරහෙට යනවා, මෙහෙට යනවා, අරෙක් කෙනෙක් එහෙට යනවා, මේ ගහ හැමදාම දකින්න. මම යන්න ඕනේ මේ ආරාමයට ඇතරලා වෙන ආරාමයකට. මේකේ මට වැඩෙන්නේ. ඔන්න හැතිලේන ඔළුවේ. ඇයි මම රූප මේ රූප දකින්න හරි ආසයි මේ රූප බලාපොරොත්තුෙන් ඉන්න කෙනාට පිංගුදින එකාකාර රූප එනකොට මොකද වෙන්නේ ඒක එපා වෙන්නේ ඒකයි මම කිව්වේ සසර කලකිරෙනවා කියලා කියන්නේ රූප ගැනත් කලකිරෙන්න ඕනේ වේදනා ගැනත් කලකිරෙන්න ඕනේ සංඥා ගැනත් කලකිරෙන්න ඕනේ සංකාර ගැන කලකිරෙන්නත් ඕනේ විඥාන ගැන කලකිරෙන්නත් ඕනේ ඔය පහ ගැන හරියට කලකිරුණාද නිස්සරණේ වුණා නෙමෙයි නිස්සරණ වෙන්නේ පස්සේ කලකිරුණාද මේකේ ඇති ඵලක් නැහැ මේවා තවදුරටත් කර කර ඉඳලා ඇති ඵලක් නැහැ ඔන්නෝ එතනට ආව නම් පිංගුදින අන්නේ කෙනා තමයි පැවිද්දට සුදුසු. එහෙනම් ඒ කෙනා ආයි කවදක්වත් කෑදේ දරා ගන්න කෙනෙක් වෙන්නේ නැහැ. අන්න ඒක නිසා එයා පැවිද්දට සුදුසුයි. පාත්‍රයට වහතු කපුටවයි ලෝ ගන්න පුළුවන් කෙනෙක්. ඒ කෙනා කවදක්වත් කෑදේ දරා ගන්නේ නැහැ. මොකද කෑදේෙන් ඇති වැඩක් නැහැ යා. දැන් මම මේ ගැන ඉස්සරහට කතා කරගෙන යනවා. දැන් මේ ආවිල්ලා තියෙන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙහෙමයි. දැන් මේ ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. මේවට මේ බොහොම මෙහෙම මහන්තියෙන් වැඩ කරන මේ අපේ පිරිසකට මේ පිරිසෙන් කීප දෙනෙකුට ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් මම හිතන්නේ ඇමරිකාවෙන්ද කොහෙන්ද නේද මේ ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණේ මොකද විවිධාකාරයේ ධර්මදේශනාවලට සම්බන්ධ වෙනවා එක ධර්මදේශනාවක කියනවලු පිම්පව් කියලා එකක් නැහැ කියලා ඔක්කොම තියෙන්නේ හේතුන් සහ ඵල කියලා හේතුන් රසකට එකතු වෙන ඵලයක් තමයි මේ පිම්පව් කියන්නේ මේ පිම්පව් කියලා જાතියක් නැහැ හේතුන්ගෙන් හැදෙන ඵල තමයි ඔය ඔක්කොම හේතු එකතු වෙලා ඵල හැදෙනවා හේතු එකතු වෙලා ඵල හැදෙනවා කියලා එහෙම ක්‍රමවේදයක් ගැන දේශනා කරනවා. ඉතින් ඒක හරිද කියලා අහනවා මගේ. දැන් මෙහෙමයි. දැන් මම දන්නේ නැහැ කවුද ඔය දේශනා කරන්නේ කියලා. ඒක නිසා කිසිම කෙනෙක් හිතන්න එපා ආ දැන් දැනගෙන ඔන්න ගහනවා පහර කියලා. එහෙම එකක් නැහැ. හැබැයි මේ උත්තමයා කියන කතාවේ වැරද්දකුත් නැහැ. ඒක තේරිච්චාට තියෙන වැරද්දකුත් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේකයි තියෙන්නේ. හේතුන් සහ ඵල විතරයි තියෙන්නේ කියලා කියනවා. පින්පව් නැහැ කියලා කියනවා. අන්න එතන තමයි වැරද්ද තියෙන්නේ. මොකද පිනපව් කියලා කියන්නේ පින්වදෙන හේතුන්ට අනුව හාරස් වෙන ඵලය. මේ ලෝකේ හටගෙන තියෙන්නේ පින්පව් කියන එක හටගන්නේ පින්තුනි හේතු හයකින්. පින් කියන එක හටගන්නවා හේතු තුනකින්, පව් කියන එක හටගන්නවා හේතු තුනකින්. එහෙනම් පව් කියලා කියන්නේ ඵලයක්. මොකේද? ලෝභ, ද්වේෂ, මෝහ කියන හේතුන්ගෙන් හටගන්න ඵලයට කියනවා මොකක් කියලාද? පව් කියලා. අලෝභ, අද්වේෂ, අමෝහ කියන හේතුන්ගෙන් හටගන්න ඵලයට කියනවා පින කියලා. එහෙනම් හේතුඵල විතරයි තියෙන්නේ පින්පව් නෑ කියලා කිව්වොත් එතන තියෙනවා පොඩි දෝෂයක්. ඇයි ඒ? ඵලවලට තමයි මොකක් කියන්නේද? පිනපව කියලා කියන්නේ. ඉතින් අර ටික හේතු. ඉතින් ඒ ඔස්සේ කියනවා මේ මළගිය ඥාතිවරුන්ට පින් අනුමෝදන් කළා වැඩක් නෑ. මොකද ඒගොන්ට හේතුන්ගෙන් ලැබුණා නම් උන්ට යම් කිසි කර්ම විපාකයක් ඒක ගෙවලම ඉවර කරන්න ඕනේ කියලා නේද? ඕක ඉතින් නිගණ්ඨනාත පුත්‍රගේ කතාව. දේශනා කරපු කෙනා එහෙමම කිව්වද කියලා මම දන්නේ නෑ. මේ ආපු ප්‍රශ්නෙකට උත්තරයක් තමයි මම දෙන්නේ. මොකද බිගදෙනි මේවට මේ දැන් මේ මේවා ගැටු. ඒකයි මම කියන්නේ. මොකද මේ ගැටෙන්න වෙලාවක් මට නැහැ. කවුරු හරි කෙනෙක් අහලා දුවොත් නෑ එහෙනම් මෙහෙම කොහොමද වෙන්නේ කියලා ඒවට නම් උත්තර දෙන්න මට වෙලාවක් නැහැ. මොකද මගේ වැඩේ මම තාම කරගෙන ඉවර නැහැ. ඒක නිසා මට පූර්ණ කාලීනව ඒක කරගන්න ඕනේ. ඒක නිසා කාගේවත් මේ මත බිඳින්න මට කිසිම අවශ්‍යතාවයක් නැහැ. අන්න ඒකයි තියෙන්නේ. ඉතින් දැන් මේක අහගෙන ඉඳලා මේ ඒ අනුගාමිකයෙක් ගිහිල්ලා කියන්න පුළුවන් අන්න ඔබ වහන්සේට මෙහෙම කිව්වා නැත්නම් ඔබතුමාට මෙහෙම කිව්වා. ආදිවාසී. ඒක නිසා පෘථග්ජන වැඩ කරන්න එපා. සංඝ බේද මට්ටම තියෙන මේ ඒ දරුණු පාප කර්ම මට්ටම ඇති කරගන්න එපා. කියන දේ ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ගන්න. නැත්තම් මොකද කරන් තියෙන්නේ? අතහැරලා දාන්න. මම ඔබට හැමදෙස්සම කියනවා බණක් අහන්න ඉඳගත්තාම සුපර් මාකට් එකට ගියා වගේ කියලා හිතන්න. සුපර් මාකට් එකට ගියාට පස්සේ ඕනේ තරම් බඩු තියෙනවා ගන්න තමන්ට ඕන එක විතරයි. දැන් මේකෙත් තියෙනවා තමන්ට ඕනේ තමන්ට ගෝචර වෙනවා යම් දෙයක් ඒක ගන්න අනිත් ටික අතහැරලා දාන්න. එච්චරයි තියෙන්නේ. තේරණ අවධියක් වෙනකොටම තව ටිකක් ගන්න පුළුවන් වෙයි. මේ බල නැවත නැවත අහනකොට කවදා හරි දවසක අහනකොට ආනේ දැන් මට තේරෙනවා නේ කියප එක. මං එදා අතහැරලා දැම්ම තමයි. නමුත් දැන් මට ඕනේ ඒක. එහෙම තමයි මේ ක්‍රමවේද යන්නේ. මාන්නක්කාර වෙන්න එපා එක මොහොතක්වත්. තොත්ත බබාල වෙන්න එපා එක මොහොතක්වත් නිවන් දකින්න යන ගමනේ. මේ නිවන් දකින්න යන ගමන පිංගුදෙන ස්ට්‍රේට් ෆෝවර්ඩ් වෙන්න ඕනේ. Tamanta hadawathana මේ දැනිලා තියෙනෝනේ මට නිවන් දකින්න යන්න ඕනේ කියලා. අන්න එතකොට පිංගුදෙන අම්මා තාත්තා නැන්දා මාමා කවුරු මොනවා කිව්වත් මගේ ගමනමයි යනවා. අන්න ඒක තමයි හැදිලා එන්නේ. ඒකයි මම කිව්වේ අම්මා තාත්තා එළිලා මැරෙනවා කිව්වත් අර ඒක හදවතට ආපු පුද්ගලයා මේක මට කරලා ඉවර කරගන්න ඕනේ කියලා වීරයක් ආව පුද්ගලයා ඒ ගමන යනවා. ඒක තමයි ක්‍රමවේදය. ඉතින් කොහොම හරි දැන් මළගිය ඥාතිවරුන්ට පින් දීලා වැඩක් නැහැ කියලා සංකල්පයක් එහෙම එකක් නැහැ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මළගිය ඥාතිවරුන්ට ඔබ දෙන පින මොකද පින නෙමෙයි දෙන්නේ ප්‍රත්‍යක් දෙන්නේ. ප්‍රත්‍ය දෙනකොට පින්තුනි ඒ ප්‍රත්‍ය අනුමෝදන් වෙන්න නම් ඒකේ නාගාවත් ඒ හේතු තියෙන්නේ. ඒ හේතු තියෙනවා නම් යම් කිසි පුද්ගලයෙක් චිත්ත ප්‍රීතියකට පැමිණෙනකොට දැන් මම ඔබගෙන් අහන්න මෙහෙම ප්‍රශ්නයක්. අපි විතරක් නෙමෙයි. මේ රටවල මිනිස්සු පවා කියනව නේද? සතුටින් ඉන්න කෙනාගේ මූණ හරි ලස්සනයි කියලා. කාලයක් තිස්සේ සතුටින් ඉන්නකොට මූණ බොහොම පියකරු ස්වභාවයක් එනව නේද? එහෙනම් දැන් ඔබට තේරෙන්නේ නැද්ද තින්ගදනේ චිත්ත ප්‍රීතියට පත් වෙන හැම මොහොතකම මේ කරජ කය පවා මේ මස්ලේ කයත් තියෙන ඔබගේ මස්ලේ කයේ පවා වෙනස්කම් ඇති වෙනවා කියලා. එහෙනම් පිංගුදෙනි යම් කිසි පිනක් අනුමෝදන් වෙලා යම් කිසි දීපු ප්‍රත්‍යක් අනුමෝදන් වෙන සියුම් කායක් දරාගෙන ඉන්න പ്രേත කොටසකට ඊට වඩා ලොකු වෙනස්කමක් ඇති වෙන විදිහක් නැද්ද? ඒකයි ඒ අද්දවෙන් චුත වෙලා දීවි අද්දව ලබන්න පුළුවන් ඉන්නේ ඔන්න ඕක නිසා. හැබැයි ඒ කෙනා පිංගුදෙනි ඒකට අනුව මහත් වූ චිත්ත ප්‍රීතියක් නගා ගන්න. ඒ කෙනාගේ හිතින් සාදුනාදයක් දෙන්න ඕන. අනේ පිරි සිටුවරයාගේ අර උපාසකයාගේ කතාව ඔබ දන්නවද? අඩේ විසිටුවරයා මුළු ආරාමයේ පූජා කළා. කහවණු 54 කෝටියක් වියදම් කරපු කෙනා. හම්බුනේ රිදී විමානය. නමුත් අර සාදුකාරයා දීපු. ඒ උපාසකතුමාට හම්බුනා රත්තරන් විමානය. එහෙනම් පිංගුතුනි ඔබ යම්කිසි පිනක් කළා. ඒ පිනේ තියෙන ප්‍රත්‍ය. ඒ කියන්නේ ඔබ අලෝභ, අද්වේෂ, අමෝහ හැඟීමකින් කරපු පිනක. ඒ ප්‍රත්‍ය. අර ඥාති ප්‍රේතයන් අනුමෝදන් කළහම යතාවාරි වහා පූරා පරිපූර්ණෙද්දි සාගරං ඒව මේවෝ හිතෝ දින්නම් තේතානං උපකප්පති. එතන ඒකෙන් කිවි හාතුරුන් වහන්සේ මොකද්ද මේ වාරි ජලය වැහි ජලය කොහේට වැස්සත් පිංගුදෙනි අවසානයේ කොහෙටද ඕක යන්නේ මුහුදට ගලාගෙන යනවා කොහොම හරි මොනව හරි ක්‍රමවේදකින් ඕක මුහුදට ගලාගෙන යන ක්‍රමවේදයක් තියෙනවා මුහුද දන්නේ නැහැ මේ වැස්ස මුහුදට එනවා කියලා වැස්ස දන්නේ නැහැ මේ වතුර ටික මුහුදට තමයි අන්තිමට යන්නේ කියලා නමුත් අවසාන වශයෙන් මොකද වෙන්නේ ඕක ඒ ඥාති ප්‍රේතයා කරා යනවා එතන ඥාති ප්‍රේතයා ඉන්නේ කොහෙද කන්නේ මොනවද මේ මොකුත් ඔබ දන්නේ නැති වෙන්න පුළුවන් නමුත් ඒ ඥාති ප්‍රේතින් සිහිපත් කරලා දෙන පින ඒකට අනුව ඒ කෙනා සතුටටපත් වුණා අනුමෝදන් වෙනවා කියලා කියන්නේ ඒකයි. ඔය අනුමෝදන් වෙනවා කියලා කියනවනම් අනුව සතුටටපත් වෙනවා කියලා කියන්නත් පුළුවන්. තවත් ක්‍රම වේදයක් තියෙනවා අනුව ඕදණයටපත් වෙනවා. ඕදණය කරනවා කියලා කියන්නේ මොකද්ද? පිරිසුදු කරගන්න. අනුව පාරිශුද්ධත්වයටපත් වෙනවා. ඒ දෙයක් අහලි වෙරෙලා අනුව පාරිශුද්ධත්වයටපත් වෙනවා. පාරිශුද්ධත්වයට කියලා කිව්වෙ මොකක්ද? අර හිතේ දිවිච්ච දහජරාගත ඉදුරන් කළා. අර ඒ පින දැකලා ඉවර වෙලා ඒ ප්‍රත්‍යයට අනුව තමන්ගේ හේතු සකස් කරගෙන ඒ ප්‍රත්‍ය අනුමෝදන් කරගන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒක හරියට මේ වගේ. හරක් මරණ එකේ කියන්නේ. ඒ හරක් මරණ කෙනා පාරේ යනකොට දකින්න සිල්වත් ස්වාමින් වහන්සේ නමක් පාරේ වඩිනවා. හාමුදුරු නමක් පාරේ වඩිනවා දකින්න. ඒ පාරේ වඩනවා දකින්නකොට මෙච්චර වෙලා තිබුණේ රළු හැංගීමක් හරකෙක් අහුවෙච්ච දන මරනවා කියලා හැඟීමක්. නමුත් අර හාමුදුරුවන් දැකපු ගමන් මොකද උනේ? ඒ අර සාන්ත ස්වභාවය දැකලා ඉවරලා අර හිත කඩාවැටුණා. අර තිබිච්ච හිත අර දරුණු ලෙස තිබිච්ච හිත නැතුව දැන් බොහොම සාන්ත හිතක් ස්වභාවයට පත් වුණා. එහෙනම් අර ශ්‍රමණ දර්ශනයෙන් එහෙම අවස්ථාවක් උදා වුණා. අන්න ඒ වගේ තින්ගුනේ අර දරුණු හිත තියෙන ප්‍රේතයින්ට පවා ඔබ යම් කිසි විනක් කළේ ඒ පින අනුමෝදන් කළා නම් මොකද වෙන්නේ? ඒ කෙනාට ඒ පින් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ පින් ලබා ගන්නවා කියලා කියන්නේ ඒ පිනට අනුව එයා සතුට වෙනවා. නැතුව මේ වරෙන් පෙරේතයා ඔබ දැන් ගියාත් මගේ අම්මනේ මේ වරෙන් ඉඳා ඔබට පින් කියලා කවන්න බෑ පින්. අල්ලගෙන මේ බලහම කියලා කියන්න බෑ. නමුත් ඔබ බොහෝම සිත ප්‍රීතියෙන් යුතුව ඒ අනුමෝදන් කරන දේ ඒ අනුමෝදනාවට පත් වෙන්න පුළුවන්. ඒ අනුමෝදනාවට පත් වෙලා මොකද වෙන්නේ? ඒ අය සුගිත මුදිත වෙන්න පුළුවන්. එහෙම ක්‍රමවේදයක් තියෙනවා. එහෙනම් ඒව හේතුන්ගේ ඵල තමයි. ඒකයි කිව්ව අනන්තර සමනන්තර ප්‍රත්‍යය අනුව තමයි මේ සියලු දේ සිද්ධ වෙන්නේ. අනන්තර සමනන්තර ප්‍රත්‍ය කියන්නේ තායි මොකද්ද? හේතුඵලයක් තමයි. නමුත් මේක හරියට පැහැදිලි කරගන්න. ඔක්කොම හේතුන්ගේ ඵල කී කී ගිහිල්ලා හරියන්නේ නැහැ. හරියට මේක පැහැදිලි කරගන්න. ඒ හරියට පැහැදිලි කරගන්න වැඩපිළිවෙල තමයි පිළිදෙන්නේ. ඕවා හොඳට තේරෙන්න පටන් ගන්න මොකද්ද මේ කියන්නේ කියලා. හේතුන්ගේ ඵලයක් තමයි. තමන් කරපු විපාකයක් තමයි දැන් විඳින්නේ. නමුත් ඒ තමන් කරපු විපාකයක් එක්ක ඒ විපාකයක් පරිසම් දෙන්න නම් අනන්තර සමනන්තර ප්‍රත්‍ය දෙක ගැලපෙන්න ඕන. නේද? ඒක එහෙම වෙන්නේ නැහැ. දැන් ඔබට පිළිකාවක් නැද්ද? පිළිකා තියෙන ඕනේ තරම් ඔබට. තාම හැබැයි ඒක ආවේ නැහැ ඇගට. ඇයි ආවේ නැත්තේ? තාම සමනන්තරේ හැදුනේ නැහැ. කොයි මොහොතේද සමනන්තරේ හැදිච්ච දාට ඩයග්නොස් කරයි පොන්න පිළිකාව කියලා. එදකන් තමයි උඩ පැනපැන ඉන්න මට පිළිකා නැහැ මං හරි නිරෝගී කියලා. නිරෝගීකම බලා ගන්න පුළුවන් සමනන්තරේ හැදිච්ච වෙලාවට. සමනන්තරේ හැදුනනම් අනන්තරේ ආයි මේ වෙනක ආයි කාටවත් නවත්තන්න පුළුවන් එකක් නෙමෙයි. ඒර ඒකත් හේතුඵල තමයි. එහෙමනම් පිංගුදෙනි යම් අවස්ථාවක යම් කිසි ඒ විතරක් නෙමෙයි පිංගුදෙනි මේ හරකෙක් බලලෙක් මැරුණා. ඒකව සිහිපත් කරලා පිං අනුමෝදන් කළා. ඒකට පිං ගන්න බැරි වෙන්න පුළුවන් බලල් ආත්මෙක ඉන්නේ හිමුද? නමුත් ඒක යම් තැනක ඉපදිලා තියෙනවනේ. අපි හිතමු ඔබ ගාව හිටපු බලල මැරුණා. පූසා මැරුණා. දැන් ඒක ඉපදිලා ඉන්නව තව තැනක ගිහිල්ලා. හැබැයි ඔබ මාත් එක්ක මේ එකටම හිටපු පූසානේ. අවුරුද්දක් දෙකක් මාත් එක්ක එකට හිටියා මගේ තනියට හිටියා කියලා හිතලා. යම්කිසි පිනක් සිද්ධ කරන වෙලාවක ඒ පූසාව සිහිපත් කරලා පින් අනුමෝදන් කළා නම් ඒකෙන් නැగిලා යන කිරණේ එහෙම නැත්නම් ඒකෙන් නැగిලා ඒ උපදින සුද්ධාස්තක වලින් තින්ගතුනි ඒ පූසා මේ වෙනකොට ඉන්න තැනක කොහෙද? ඒ ඉන්න පිරිසට යම්කිසි දෙයක් හිතෙන්න පුළුවන් අනේ මුට මම මෙට වඩා කන්න දෙන්න ඕනි කියලා හරි. ඒ මට්ටමක් පවා තියෙනවා ඒ තරම් බලයක් තියෙනවා තින්ගතුනි මේ අලෝභ අද්වේෂ අමෝහ හැඟීමකින් ත්‍රිහේතුක කුසල කර්මයක් කරනවා කියන එක තුල පුදුමාකාර ශක්තියක් ජනිත වෙනවා. ඒ ශක්තිය අනුමෝදන් කළාට පස්සේ ඒ පරිසරය වෙනස් වෙන්න පුළුවන් ඒ කෙනාගේ. හැබැයි ඒකව මේ පූසාව දිව්‍ය ලෝකේ යන්නේ නැහැ. වැරදියට අල්ලගන්න එපා. මොකද පූසාට පිං අනුමෝදන් වෙන්නේ නැහැ දිව්‍ය ලෝකේ නෝ ඔල්ලෙඩි තිරිසංගාත්මයක් ලැබලා ඉවරයි. නමුත් ඒකගේ තියෙන වටපිටාව ඒ සමනන්තරයේ හැදෙන ක්‍රමවේද වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එහෙමත් ඒව තියෙනවා. ඒක නිසා පිංගුදේ හැමදේම හේතුඵල වුණාට තමන් අවබෝධයට ගන්න ඕනේ ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒ ක්‍රමවේදේ හරියට හේතුඵල සකස් කරගන්න නැත්නම් එහෙම මහ මුලාවක වැටෙන්නේ. අන්තිමට ගියේ අම්මා තාත්තත් නැහැ හේතුඵල ඔක්කොම කියලා. එතකොට අන්තිමට දසවස්තුක මිත්‍යා දෘෂ්ටි වැහැලා නතර වෙන්නේ. අම්මා තාත්තත් නැහැ ඒකත් හේතුඵල. අම්මා කියලා කෙනෙක් නැහැ තාත්තා කියලා නැහැ හේතුවක් තියෙනවා ඵලයක් තියෙනවා හේතුවක් තියෙනවා ඵලයක් තියෙනවා ආදි වශයෙන් එහෙම හිතාගෙන ගියොත් එහෙම ඔන්න ප්‍රශ්නයක් ඇති වෙනවා ඊට පස්සේ. හේතුඵල වලින් සකස් වෙන ක්‍රමවේදයක් තියෙනවා තමයි ලෝකේ. නමුත් ඒව හරියාකාරව අපි තේරුම් ගන්න ඕනේ. ඒව තේරුම් ගත්තේ නැත්නම් එහෙම අන්තිමට මහ මුලාවක වැටෙන්නේ. එහෙනම් දැන් පිම්පව් කියලා දෙයක් ලෝකේ නැහැ කියලා එහෙම එකක් නැහැ. හේතුඵලයෙන් සකස් වෙනවා තමයි හේතු තමයි හේතු වලින් හැදෙන ඵලය තමයි ඔය පිනපව කියලා කියන්නේ. එහෙනම් ඒක ඒ ආකාරයෙන් දැනගන්න. ඊළඟට ඥාති ප්‍රේතයෙන් පින් අනුමෝදන් කරන්න බෑ කියලා එකක් නැහැ. ඥාති ප්‍රේතයෙක් ඒ ප්‍රේතත්වයට පත් වුණාට පස්සේ ඒක විපාකේ ගෙවලම ඉවර කරන්න ඕනේ කියලා එකක් නැහැ. ඒ තිරසං ඒක තියෙන්නේ සතර අපායේ මේ සතර අපායෙන් ඔය අපායටයි ඊළඟට ප්‍රේතනිකායට එහෙම තියෙනවා. ප්‍රේතනිකායේ යම් අවස්ථාවක පරදත් රූප ජීවි ප්‍රේත යෝනියට එනකන් ඒක ඉතින් ගෙවල ඉවර කරන්න ඕනේ. පරදත් රූප ජීවි ප්‍රේත යෝනියට ආවට පස්සේ මොකද වෙන්නේ? අනුන්ගේ පිණෙන් පෝෂණය වෙන්න පුළුවන් මට්ටම හැදෙනවා. එතකම්ම අර හිත් දූස්ත්‍ය වූ මානසික මට්ටමක් තියෙන. කොච්චර බින්දුනත් ඒක ඒ කෙනාට ගන්න බෑ. මොකද ඒ තරම් දූස්ත්‍ය වූ මානසික මට්ටමක ඉන්නේ. ඒ තරම් මහ විපාකයක් විඳ විඳ ඉන්නේ. නිකන් හිතලා බලන්න. ඔබව පුච්චනවා කෙනෙක්. උඩ ඉඳලා පල්ලෙහාට ඔබව මේ මහ ගිනිමැලයක් ගහලා පුච්චනවා. ඉස්සරහා හාමුදුරුවෝ පිළිත් කියනවා. ඔන්න ඔය දෙක හිතලා බලන්න. ඔය මහා වේදනාවක් හිත විඳ ඔබට පුළුවන් පිරිත් අහන්න. ඔබට පුළුවන් තර හාමුදුරුවෝ කියන පිරිත් දිහා දැකලා එහෙම නැත්නම් ඒ කරන ධර්ම දේශනාව දිහා ශ්‍රවණය කරලා ඉවර වෙලා මේ මහා ශාන්තියක් ලබන්න. එහෙම කරන්න බෑ. මොකද අප්‍රමාණ දුකක් විඳින කෙනෙක් කොහොමද ඒකට හිත තියන්නේ? තප්පරයක් ගන්න අප්‍රමාණ දුකක් විඳිනවා. නැත්නම් පිංගුදින සතර අපායේ ඉන්න ඕනේ වේහුණත් නිවන් දකින්න පුළුවන්. තිරිසන් යෝනිය හැරෙන්නේ. තව ප්‍රශ්නේ තියෙන මොකද්ද අරහුන්ට මහා දුකකින් විඳින්නේ? මහා දුක්ගන්ධරාවක් විඳිනවා. പ്രേත යෝනිය ඉන්න, අසුරනිකා ඉන්න සහ මේ නරක ආදිගත වෙච්ච අය. ඒක නිසා ඒ ආයත ධම්ම අවබෝධ වෙන්නේ නැහැ කොහොම කළාද? ඒ තරම් මහා විපාකයක් විඳින්නේ. ඒ විපාකෙ විඳලා ඉවර වෙලා යම් දවසක පරදත් වූප ජීවී කියන പ്രേත කොටසට ආවට පස්සේ ඒක තමයි ඥාති പ്രേත කියලා කියන්නේ. ඉතින් ඒ කොටසට ආවට පස්සේ දැන් තමයි ගන්ධබ්බ අවස්ථාව. ඒවට ආවට පස්සේ පිළිගන්නේ ඒ අවස්ථාවේදී පින් අනුමෝදන් වෙන්න පුළුවන්. පින් අනුමෝදන් වෙනවා කියන්නේ ප්‍රත්‍ය අනුමෝදනයට පත් වෙන්න පුළුවන්. ප්‍රත්‍ය මේ හේතුට අනුව තමන් තුරත් ඒ හේතු හදාගෙන ඒකට අනුව සුද්ධ වෙන්න පුළුවන්. ඉතින් එහෙම ක්‍රමවේදයක් තියෙනවා. අනාදිම මේ ඉතිහාසයේ ඉඳලා අපේ පැරණෝ ඒ ක්‍රමවේද කරගෙන ආවා. ඒකයි කිව්වේ පෙරේත තටුව කියලා ඕක අයින් කළා දාන්න එපා කියලා. කවදාකවත් ඒ වැඩේ කරන්න එපා. පෙරේත තටුව කියලා අයින් කළා දාන්න එපා ඒක. ඒකට කියන්නේ ඥාති පිද වෙන්න කියලා. පෙරේත තටුව නෙමෙයි. පෙරේත තටුව කියලා කියන්නේ පිංගුදින කට්ටඩියෙක් මේ තොইলයක් කරන්න යනකොට යහන් හදන ක්‍රමවේදයක් තියෙනවා. තොইলයක් කරනකොට පිංගුදින ඉහ මට්ටමින් හදනවා ඒක යහන්. ඒ හදන්නේ සාස්ත්‍රුන් වහන්සේ. ත්‍රිවිධ රත්නයේ පුදු පූජා පවත්තා. ඊට පස්සෙ මේ ලැබ මට්ටමින් හදනවා ඒක. තන මට්ටමින් කියලා කියන්නේ. ඒ තන මට්ටමින් හදනවා ඒක. ඒක දෙවියන්ට පුදු පූජා පවත්තා. ඊට පස්සේ නැඹ මට්ටමේ බුරිය මට්ටමින් හදනවා තව එකක්. ඒ මහා යක්කුන්ට තුන් සමයේ යක්කුන්ට දොළ පිදවින දීලා තමයි ඒ අයගෙන් අවසර අරගෙන තමයි මල යක්කු බඳින්නේ. එහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඒක තුන් සමයේ යක්කුන්ට තමයි ඒ නැඹ මට්ටමට යනකම් මේකක් හදන්නේ. ගැව නම් මේකට වෙන් කළා. එහෙම හදන ක්‍රමවේදයක් තියෙනවා. ඊට පස්සේ එකක් තියෙනවා මලයකාව බඳින්න. මලයකා කියලා කියන්නේ අර මල ප්‍රේතය ඥාතිවරයා. ඒකව බඳින්නේ දනිස්සට පල්ලෙහා එකක් තමයි හදන්නේ. ඒකට දාන්නේ කෙල මලපොඩු මේ ඔය හොටු අරව මේ ඔක්කොම කාර්ලා කෙල ගහන්න කියලා කියනවා ඒක ඇතුළට. කුණු තෙලෙන් තමයි පහම්පත්තු කරන්නේ. කුණු බත් ටිකක් තමයි උයලා තියෙන්නේ. ඉතින් ඕ වගේ කම වේදයක්. ඒකට තමයි පිළිගන්නේ පෙරෙත් අටුව කියලා කියන්නේ. අරකට කියන්නේ ඥාති පිද වින්න කියලා. දරේ ඥාති පිද වින්න දෙනකොට ඒකට අදාළව තමන්ගේ ඥාතිවරු සියල්ලම දෙනාම දීපත් කළා. ඒ ආයතන තියෙන ආහාරයක් කියලා. එදාට උයන කෑමෙන් අග්‍ර කොටස තමයි පූජා කරන්නේ. මොකද හවසට තියන්නේ සාස්ත්‍රුණ වන්දන පූජා කරන්න දෙයක් නැහැ නේද? ඒක නිසා මොකද කරන්නේ? ඒකේ ඒ දාට උයන කොටසේ අග්‍ර කොටස අරගෙන. ඒ කියන්නේ පළමු කොටස අරගෙන ඒක තමන්ගේ ඥාතිවරු උදෙසා පූජා කරනවා. ඒක මේ උසක හදන එක. කකුල් මට්ටමේ හදන එකක් නෙමෙයි. ඉතින් එහෙම ක්‍රමවේදයක් හදාගෙන ආවට පස්සේ ඒවයි සත්‍යතාවයක් තියෙන නිසා. ඉතින් ඒවට පයින් ගාලා ඒව හනමිටි අදාහ අපේ තාත්තා කොහෙද පෙරේතෙක් උනේ කියලා. ඔක නම වෙනස් කරගත්තට පස්සේ ඉවරයිනේ ඔක්කොම ඉතින්. ඒකනේ වෙලා තියෙන්නේ. නම වෙනස් වුණාම ඉවරයි ඔක්කොම. ඉතින් කවුද හැමෝම තමන්ගේ තාත්තා පෙරේතෙක් කියන්නේ? ආ නේ ඔගොල්ලෝ ඇගෙන පෙරේත අටුවක් තිබුණාද? ඒව ඇහුවොත් එහෙම මොකද වෙන්නේ? ආ තාත්තා එහෙනම් පෙරේතෙක් වෙලා නේද? ඉතින් ඒක නිසාද මැරලා යන්නේ උන්ට මහා අපරාධයක් වෙලා තියෙන්නේ. කන්න ටිකක් නැහැ, බන ටිකක් අහගන්න ශක්තිය ලබා ගන්න මේ වේදයක් නේ. ඔහෙ වැඩිච්ච දැන් වල වැහැලා ඉන්නවා ඉතින්. ඉතින් ඒකයි ක්‍රම වේදේ. ඒක නිසා පිංගුදින ඔය ධර්මයේ ගන්නකොට හරි පරිස්සමින් ගන්න. එතකොට හරි. කාගේ වුණත් ධර්මයේ අහන්න ප්‍රශ්නයක් නැහැ. මට කියන්න බෑනේ ඔබට ධර්මයේ අහන්න එපා කියලා. නමුත් මම කියන්නේ පිංගුදින මේ වෙනකොට මේ මාර්ගයට අවතීර්ණ වෙච්චා ඉන්නවනම් ඉතින් තවත් අහන්න ධර්මයක් නැහැ. ඉතින් මේක කරගෙන යන්න. පුළුවන් තරම් මේකයි මේ ධර්ම දේශනාවලදී මම ඉදලා පැය තුනක් දේශනා කළොත් එහෙම පැය දෙකක්ම ඔබට අවවාද කරනවා මිසක්. අලුතෙන් ධර්ම කාරණා කියන්නේ පැයක් විතර. ඒකට හේතුව මොකද්ද? අවවාද තමයි මේ වෙනකොට ඕනේ. ඒ කියන්නේ අර ඔබව එන්කරේජ් කරන්න කියලා කියන්නේ. ඔබ මේ නිවනට එන්කරේජ් කරන්න කවුරු හරි කෙනෙක් ඉඳගෙන අර දැන් බයිසිකල් රේස් එක යනකොට ගමේ බයිසිකල් රේස් එක යනකොට කොල්ල මේ බයිසිකල් එක බයිසිකලයක් පස්සේ යනවා මොටර්සයිකල් 10ක් විතර. මොකද? ඔබ කෑගගා එයාව එන්කරේජ් කරනවා මේක කරගන්න. ඉතින් ඒක තමයි තියෙන්නේ වැඩි හරියක් කරෙන්න තියෙන්නේ. ඉතින් ඒක තමයි වැඩි හරියක් ඔබට කරන්නේ කොහොම හරි මේක කරලා ඉවර කරගන්න. අලුතෙන් ධර්ම කාරණා කීපයක් කියලා දෙන්න. මොකද දැන් කවටහන් 100ක් දුන්නා කියලා වැරද්ද තියෙනවා. වැරද්ද මොකද්ද? එකම නරයි. කවටහන් 100ක් දුන්නට වැඩක් නැහැ. ඒකයි තියෙන්නේ. ඒක පාර්ශ්ව තුනට උත්තර දුන්නද? තුනක් තව එකක් තියෙනවද මොකක් හරි? පිනපවයි ඥාති කතාවයි 13 වහන්සේ. තව දේශනාවක තිබුණලු 13 වන්දනාවෙන් ඇති ඵලක් නැහැ කියලා. නිවන උදෙසා 13 වන්දනාවෙන් ඇති ඵලක් නැහැ කියලා. මෙහෙමයි. ඕවා ඉතින් හරියට තේරුම් ගන්න. නිවන උදෙසා ඔය කිසි දෙයකින් වැඩක් නැහැ තමයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. නිවන් හදා ගන්න අවශ්‍ය කරුණු කාරණා තියෙනවා සම්පූර්ණ කරගන්න. හරි. දැන් ඔබට හිතෙනවා මට නිවන් දකින්න ඕනේ. ඔබ මොකද කරන්නේ? ඔබ ගිහිල්ලා ඉන්නවා මට සැවිද්ද දෙන්න. හාමුදුරුවෝ කියනවා එනවා සිවුරු පාත්‍ර වාගෙන ඉන්න. අතීත සංසාරයක් මුල්ලෙම කවදාකවත් සිවුරක් පාත්‍රයක් පූජා කරලා නැති එකෙක් ඉන්නේ. දැන් මුට පාත්‍රයක් හම්බ වෙයිද? සිවුරක් හම්බ වෙයිද? නෑ. දැන් ওই දෙක හම්බ වෙන්නේ නැත්තම් පුළුවන් සැවිදියද? නෑ. හරි මට සැවිද්ද ඕනේ නැහැ කියලා එකෙක් පැවිදි. මේ කොහේ ඉන්නවා මං කැලේට ගිහිල්ලා හරි මේක කරගන්නවා කියලා යනවා. අතීත සංසාරයක් මුළුල්ලේ කිසිම කෙනෙකුට බත් හැන්දක් පූජා කළා නැහැ. දැන් කවුද මුට බත් දෙන්නේ? අතීත සංසාරයක් තිස්සේ බෙහෙත් පොඩ්ඩක් පූජා කළා නැහැ කාටවත්. ඔළුව හැක්කමක් හදනවා විස ගන්න බෑ කොහෙන්වත් බෙහෙත් දුවර හරියන්නේ නැහැ. බෙහෙත කිලුවර හම් වෙන්නේ නැහැ කොහෙන්ම. දැන් මොකද කරන්නේ? එහෙනම් අපි ගොතේ මේ නිවන් දකින්න යනවා කියලා. ඔළුව උදුම ගන්නත් එපා. ඒ වැනුත් පරිස්සම් වෙන්න. අපි නිවන් දකින්න යන කට්ටිය උඹලා වින් කර කර ඉතහල් අපි නිවන් දකින්නෝ ඈ ඇයි ඒ කොතනක හරි කමන්නේ තමන්ගේ මුදුන්පත් කරගන්න තමයි හදන්නේ එහෙම කරගත්තොත් එහෙම විගුතරි මහ විනාශයක් උදා කරගන්නවා මිස ඒකෙන් සෙතක් වෙන්නේ නැහැ ඒක නිසා පොඩ්ඩක් ওই දේවල් වලින් පරිස්සම් ධාතුන් වහන්සේ නමක් වන්දනා කරන එක මහත්ඵල මහනිසන්ත කටයුත්ත ධාතුන් වහන්සේ නමක් කියලා කියන්නේ මේ ලේසි පහසු උත්මේක දෙයක් නෙමෙයි ධාතුන් වහන්සේලා හැදෙන්නේ නැහැ හැම කෙනෙක්ගේම ශරීරවල ධාතුන් වහන්සේලා හැදෙන්නේ මේ සියලු ආශ්‍රමයන් හීන කරපු උත්තමයන්ට උන්වහන්සේලාගේ තුල තමයි ආතුන් වහන්සේලා නිර්මාණය වෙන්නේ. ඒතර උන්වහන්සේලාගේ ශ්‍රී දේහය ආදාහනය කළාම මොකද සාමාන්‍ය උන්වහන්සේලාගේ ශ්‍රී දේහය නරක් වෙන්නේ නැහැ කියලා කියනවා. සඳහන් වෙනවා නරක් වෙන්නේ නැහැ කියලා. නරක් වෙන්නේ නැහැ ෂය වෙනවා. දැන් දවසක් අපේ මේ ඔය බයොලොජි කරන අපේ ගුරුවරයෙක් එක්ක මම කතා කරනකොට එතුමා කිව්වේ මේ බැක්ටීරියා සම්බන්ධව බොහොම අධ්‍යයනය කරන මහත්මේ. ඒ මහත්මයා කිව්වේ මේ බැක්ටීරියා නැති වෙන්න දැන් ඔය ටින් කෑම හදනකොට ඒ බැක්ටීරියා නැති වෙන්න යම් කිසි උෂ්ණත්වයකදී තමයි ඒක සීල් කරන්න කියලා. ඒක සීල් කළාට පස්සේ ඒක ඇතුලේ කවර කවදාකවත් කිසිම බැක්ටීරියාවක් හැදෙන්න විදිහක් නැහැ කියලා. හැබැයි එතකොට ක්‍රමක්‍රමයෙන් මොකද වෙන්නේ? ඒ ආහාරයේ ගුණ හීන වෙලා ගිහින යම් දවසක් යනකොට මොකද වෙන්නේ? අවුරුදු 10ක් හිටගෙන වර සමහර තින්නක හිස්සලා තියෙයි. ඇතුලේ මොකුත් නැහැ. ඇයි ඒ ගුණ හීන වීමෙන් මක්කලා යනවද? ඒක සේවි යනවා. අන්න ඒ වගේ ක්‍රමවේදයක් හැදෙනවා උන්වහන්සේලාගේ. උන්වහන්සේලාගේ සීදේහයක් නරක් වෙන්නේ නැහැ. දැන් අපේ යංගක් එහෙම මැරිලා දවසේ යනකොට මොකද වෙන්නේ? දවසේ යන්න දෙයක් නැහැ. පැය දෙක යනකොට ඉහඳියව ගහනවා. නේද? මේ කනෙන් අහයෙන් මේ පණුව වැක්කෙන්න පටන් ගන්නවා ඊට පස්සේ. දවසක් දෙකක් ගියොත් එහෙම මොකද වෙන්නේ? නිල් පාට වෙලා පුපුරන්න ලං වෙනවා. සතියක් ගියොත් එහෙම පුපුරලා හැරෝ වැක්කෙන්නලා එතන තනිකර අසුචි වලක් බවට පත් වෙනවා. ඒක තමයි සමාය. නමුත් රහතන් වහන්සේ නමගේ ශ්‍රී දේහේ ඒ විදිහට වෙන්නේ නැහැ. ක්‍රමක්‍රමයෙන් මොකද වෙන්නේ? ශරීරයේ ධිර දිරා යනවා. ශරීරයේ ධිරනවා කියලා කියන්නේ අර ගුණ හීන වීම තුල. ඒ ශරීරයේ දැන් මේ මාංශයේ ගුණයක් තියෙනවනේ. ඒක හීන වීම තුල අනිදි අර මේ ටයර් එකකට හුලං ගහලා තියලා ටික අර හුලං බහිනවා වගේ අර ශරීරය බැහැගෙන යන ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. ඉතින් උන්වහන්සේලාගේ ශ්‍රී දේහයක් ආදාහනය කළාට පස්සේ ඔන්න උන්වහන්සේලාගේ ශ්‍රී දේහයෙන් ධාතුන් වහන්සේලා ඉතුරු වෙනවා. ඒව කොහොම කළා ඒව මේ මහ ගින්නට අහු වෙලා ඉතුරු වෙන්නේ. ඒකයි ධාතුන් වහන්සේ නම ඔබ අහලා දිනෝනේ ධාතුන් වහන්සේ නම ගිනි තියලා විනාශ කරන්න බෑ කියලා. ඉතින් ගිනි තියලා විනාශ කරන්න බෑ කියලා කියන්නේ ඒක නිසා. ඇයි ඒ? ඉතින් මහ ගින්නකනේ හැදුනේ. ඔය ධාතුන් වහන්සේ ඉතුරු වුණේ මහ ගිනි සෑයකනේ. මොකද මග දෙනිව්වා නෙමෙයි. ගිනි අරගෙන ඉවර වුණාට පස්සේ සාමාන්‍ය මිනිස්සෙක් ගිනි දිබ්බට පස්සේ මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම අළු බවට පත් වෙනවා. මුතු පැහැයෙන් එහෙම ක්‍රමවේදයක් නැහැ. ඉතුරු වෙන දේවල් නැහැ. සම්පූර්ණයෙන්ම අළු බවට පත් වෙනවා. තව රහතන් වහන්සේ නමක් ආදාහනය කරනකොට යම් යම් කොටස් ඉතුරු වෙනවා. ඒව තමයි ධාතුන් වහන්සේලා. ඉතින් උන්වහන්සේලා වන්දනාමාන කරන එක මහත්ඵල මහානිසඳ කටයුත්තක්. ඒව නිවරට උපනිශ්‍රේ වෙනව නැතුව නෙමෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. කවුරු හරි කෙනෙක් ධාතු වෙන වැඩි ඉන්නවා නිවන් දකින්න කියලා හිතාගෙන. අන්න එතන තමයි මෝඩකම තියෙන්නේ. මං අද ධාතුන් වහන්සේ වන්දනා කළ බලයෙන් මට අද මම හෙට නිවන් ලැබේවා. ඔහොම කවුරු හරි කිව්වොත් එහෙම මොකද්ද? ඒකට මොලේ ප්‍රශ්නයක් තියෙන්නේ. එහෙම නැත්නම් වැරදි ධර්මයක අවබෝධයට ඇවිල්ලා ධාතුන් වහන්සේලා වන්දනා කරලා නිවන් දකින්න බෑ. හැබැයි ධාතුන් වහන්සේලා වන්දනා කිරීමෙන් ලැබෙන පිණේ අර ඒකට අවශ්‍ය පාරමිතාවක් තියෙනවනේ. එහෙම නැත්නම් ඒකට අවශ්‍ය තව උපනිශ්‍රේ වෙන කරුණු කොච්චර තියෙන්න ඕනද නිවන් දකින්න? එහෙනම් දැන් ඔබ දැන් පින්කඩ එක නවත්තන්න ඕනද දැන් නිවන් දකින්න යනවා? දැන් පැවිදි වෙන යන පින්කඩ එක නවත්තන්න ඕනේ? ආ දැන් ඉතින් අපිට පින් කරන්න දෙයක් නැහැ. දැන් මේකම කර කර ඉන්න තමයි තියෙන්නේ කියන්නේ. ඈ කන ටිකක් නැති වුණොත් එහෙම මොකද වෙන්නේ? නිවන් දැකලා හමාරයි. ඒකයි මෙතන කියන්නේ. ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒකයි සාස්ත්‍රුන් වහන්සේ කිව්වේ. මා භික්කවේ පුඤ්ඤානම් බායිත්ත. මහණෙනි පිනට විය වෙන්න එපා. පින කරන්න පුළුවන් තරම් ළමන්ට හැකි අවස්ථාවක් ආවොත් පිනෙහි යෙදෙන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. පින කියන්නේ මේ පින කියලා කියන්නේ හැමදෙසෙම සුඛයට හේතු වෙන දෙයක්. එහෙනම් පින කළාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි පිනුයි කුසලුයි කරන්න තියෙන වෙලාවේ අපි දු පිනක් තියෙනවා කුසලයක් තියෙනවා කරන්නේ. එකම වෙලාවේ තමයි මේ දෙකම කරගන්න තියෙන්නේ. එහෙනම් වැඩිපුර තෝරගන්න ඕනේ මොකද්ද? කුසලයේ කරන්නේ තෝරගන්න ඒක. ඒ වගේම තමයි පින්වලින් පිනක් කරන්න තෝරගත්තත් එහෙනම් ඒ වෙලාවෙත් හැමදෙසෙම ප්‍රාර්ථනා කරන්න ඕනේ මොකද්ද? මම මේ කරන පින්වලින් මට මේ අද්දවේදීම මේ අරහත්ත්වය සාක්ෂාත් කරන්න හේතු වාසනාව සැකසෙයිද? මෙර මොනවාද? සක්විති රජපති ලැබුව කියලා වැඩක් තියෙනවද? සක්විති රජු වුණත් වැඩක් නැහැ නේ පින්වලින් එතනින් ඉඳහසලා ගිහලා ආයි හරකෙක් වෙනවනේ. මොනවට ලබන්නේ දෝ? ඉතින් එහෙම ක්‍රමවේදයක් තියෙන්නේ. ඒක නිසා ධාතුන් වහන්සේලා වන්දනාව නිවනට උපනිශ්‍රේ වෙන්නේ නැහැ කියලා එහෙම කවුරු හරි කියනවනම් ඒක වැරදි. හැබැයි ධාතුන් වහන්සේලා වැඳ ඒක තුලින් නිවන් දකින්න පුළුවන් කියලා එහෙම හිතන් ඉන්නවනේ. දැන් ওই මහායානික සංකල්ප එහෙම තියෙනවනේ. බුදුහාමුදුරන් ඔය කී වතාවක්ද වැන්දෝ? නිවන් දකින්න පුළුවන්. ඔන්න ඔහොම ඒවා තියෙනවා. ඉතින් එහෙම ඒවා යන්න නිවන් දකින ක්‍රමවේදයක් සාතුරුන් වහන්සේගේ දේශනාවල නැහැ. ඒවා ඉතින් මහායානික සංකල්ප. ඉතින් ධාතුන් වහන්සේ වැඩ වැඩ නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් ඒක වෙන්නේ නැහැ කවදාක. ඔය ලංකාවට ගොඩක් අද වෙලා තියෙන ඕකනේ. ඉතින් ඒක තුලින් නම් නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන මහා අවබෝධයක් තියෙන්න. ඒ අවබෝධය තුලින් මේ ලෝකේ තියෙන අසාරත්වය දැකගත්තාද? ඔය නිත්‍ය දුක්ඛ අත්ථ සුභ කියලා හිතාගෙන ආවෙ මෙච්චරකල්. ඔය නිත්‍ය දුක්ඛ අත්ථ සුභ කියන දැනින් නිදහස් වෙන නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන කාරණා හතර මනාකොට වඩන්න ඕනේ. ඔය කාරණා හතර මනාකොට වඩනවා රූපේ තියෙන අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ අනාත්මතාවයේ අසුභතාවයේ වැටුණාද? ඔය ආදි වශයෙන් පංචස්කන්ධයේ තියෙන අනිත්‍යතාවයේ අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ අනාත්මතාවයේ අසුභතාවයේ වැටුණා නම් ඔය ටික කරගත්ත කෙනා ඔයක ටික සම්පූර්ණ කරගත්ත කෙනා රහතුන් වහන්සේ. ආයේ උන්වහන්සේට බින්දුනේ ඔය මේ ලෝකේ අල්ලන්න කිසිම හරයක් නැහැ. ඉතින් ඒක නිසා ඒ විදිහට කටයුතු කරගන්න. බණ අහන්න ප්‍රශ්නයක් නැහැ. ගන්න අවශ්‍ය ටික විතරක් ගන්න. දැන් මේවට මේ උත්තර දීලත් බෑ නොදීත් බෑ. මොකද හේතුව බින්දුනේ මේ දැන් මේ නිවරට බර කරපු එකක්. නිවනට බර කරපු අවස්ථාවක අපි ඉන්නේ. ඉතින් පුළුවන් තරම් මේ නිවනට අදාළ කරුණු කතා කරන්න ඕනේ. නමුත් මේ මිනිස්සු දැන් මේ මල්වටාරම් පස්සේ දුවලා විනාශ වෙන්න හදනවා. දැන් මේ තව ප්‍රශ්නයක් අහනවා. දෙවියන්ට කන් නැත්තම් අපි කතා කරන එක අහලා කොහොමද මේ ස්ථාන වලට එන්නේ කියලා. දැන් කවුද හිව දෙවියන්ට කන් නැහැ කියලා? මම දන්නේ නැහැ දුනවාසල් ළමයෙන් ගෙන්ද බණ අහන්නේ කියලා. දෙවියන්ට කන් නැත්තම් කන් නැති පිරිසක් ඉන්නවා. ඒ කවුද? අරූපාවචර බ්‍රහ්මලෝක වල ඉන්න බ්‍රාහ්මී. අරූපාවචර බ්‍රහ්මලෝක වල ඉන්න බ්‍රාහ්මයන්ට ඒ කියන ඉන්ද්‍රියන් පිහිටන්නේ නැහැ. ඒ කියන ඉන්ද්‍රියන් පිහිටන්නේ නැති නිසා තමයි එයාට සෝතාපන්න වෙන්න බැරි. අරූපාවචර බ්‍රහ්මලෝකෙට ගියොත් කිසිම කෙනෙකුට සෝතාපන්න වෙන්න බෑ. හැබැයි සෝතාපන්නේ ගියොත් ඒ කෙනාට අරහත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒකේ වැරදි මතත් ගොඩනගා ගන්න එපා. යම් අවස්ථාවක සෝතාපන්නේ අස්ස සමාපatti ලාභියෙක් වෙලා හෝ මොකක් හරි අරූපාවචර ධානයක් ලැබලා ඒ අරූපාවචර ධානය අවසානයේදී එදෙනින් ගිහලා අනුපාවචන බ්‍රහ්මලෝකෙදී ගියොත් ඒ කෙනාට එතනින් අරහත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි පිංගුතුනි. අභ්‍යන්තර ආයතන අභ්‍යන්තරව විතරයි කටයුතු වෙන්නේ. බාහිර දේ නැහැ. එතන අපිට බාහිරින් ගන්න ඒවාත් තියෙනවා අභ්‍යන්තරෙන් ගන්න ඒවාත් තියෙනවා. දැන් මන කියලා කියන්නේ බාහිර එකක්ද අභ්‍යන්තර එකක්ද? අභ්‍යන්තර එකක්. මන කියලා කියන්නේ ආවර්ජනය කර කර ගන්න පුළුවන් අභ්‍යන්තර එකක් විතරයි. කන කියන්නේ මොකද්ද? බාහිරින් ගන්න දෙයක්. ඇහැ කියන්නේ බාහිරින් ගන්න දෙයක්. එහෙනම් බාහිරින් අපිට ඇතුළට එන මේ චිත්තසංතානයේ උදෙසා බාහිරින් ඇතුළට එන දේවල් තියෙනවා නම් ඒ දේවල් නෑ එතන. හැබැයි අභ්‍යන්තරේ තියෙනවා. ඒක නිසානේ ඒක නත් නිවන් දකින්න පුළුවන් ඕන්න. ඒක නිසානේ සෝතාපන්නෙක් එතනට ගියොත් එහෙම ඒක නට ඒ කර්මස්ථානයේ වඩලා එතන නිවන් දැක ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි සෝතාපන්න නැති කෙනෙක් ගියොත් මොකද වෙන්නේ? ඉතින් ධර්මය අහන්න විදිහක් නෑනේ. මොකද ඇතුළට එන්නේ නෑනේ මන්. ඇතුළට එන්න බුදු කෙනෙක් එන්නේ නෑ. එදා මම දේශනා තුනකට විතර කලින් ඔය ගැන කතා කළා ගොඩක් නේද? ඇතුළේ මනු උපදින්න විදිහක් නෑ කාටවත්. බණ ඇහෙන්න ඕනේ. ඒකයි සෝතා ඒකයි කිව්වේ පිංගුදේ සෝතාපන්න වෙන්න නම් මක් වෙන්න ඕනේ නේද? ධර්මය අහන්න ඕනේ. ඔය කොච්චර කවුරු මොනවා කිව්වත් ඕක තමයි සත්‍යතාවය. ඔය හැම දෙයකින්ම ප්‍රඥා ගෝචරව බැලුවොත් ඕක ඔප්පු වෙනවා. තායිවේ මුකුත් වෙන්න කියන්න දෙයක් නැහැ. ඕක ඔප්පු වෙනවා. ධර්මයේ සම්බන්ධය කිරීමෙන් හැරෙන්න සෝතාපන්න වෙන්න බෑ. පන්තියට යන්න නැතුව මං කිව්වේ කීසත්ත්‍ය ෂෝට් නෝට් ගහන්න බෑ. ෂෝට් නෝට් එක හදා ගන්න ඕනේ තමයි. ඉස්සෙල්ලා මේ හොඳට මේ ලෙක්චර් එක අහගෙන ඉඳලි වෙරලා ඒකට අදාළ ෂෝට් නෝට් එක තමන් හදාගෙන ඊට පස්සේ ඒක තමයි තමන් පරිශීලනය කරන්නේ. ඉතින් එහෙනම් ඒක අහගෙන ඉන්න ඕනේ හොඳට. අහගෙන ඉන්න නම් කනක් තියෙනවා. ඉතින් දෙවියන්ට කන් නැහැ කියලා කිව්වොත් එහෙම ඒකෙදී මුසාවක්. දෙවියන්ට කන් ඕන තියෙනවා. දෙවියන්ට පංචේන්ද්‍රියන් තියෙනවා. දෙවිය පංචේන්ද්‍රියන් විනෝ බින්න ඉන්නේ. ඔය තියෙන දිව්‍ය ලෝක හයේ ඉන්න අය. ඒක නිසා ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ ඒකේ. ඔබ ආරාධනා කරනකොට එයාට හේතු වාසනාවක් තියෙනවා නම් එයා ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරයි. ඒක තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ ගැන මේ දෙයක් හිතා ගන්න එපා. ඉතින් මම කියන්නේ මේක ඕවේ ප්‍රාථමික අවස්ථාව. දැන් අර මිනිස්සු කතා වෙන්නේ නැන්නේ දෙවියන්ගේ මාර්ගල බව අවබෝධ කරගන්න බෑ කියන ඒවා. හැබැයි මතකද අපි මේ ධර්මයේ කතා කරන කාලේ මුල් කාලේ මිනිස්සු වැඩිපුරම අහන්නේ මොකද්ද? ඔය ප්‍රශ්න. දෙවියන්ගේ මාර්ගඵල අවබෝධ කරගන්න බැරිද? ඔන්න ඕ. දැන් තවත් ප්‍රශ්නයක් තිබුණා මෙන්න මෙහෙම. ඒ පුද්ගල නාම සඳහන් කරලා තිබුණා මම මේ පුද්ගල නාම කතා කරන්නේ නැහැ. මේ අපිට එන ප්‍රශ්න. ඉතින් විවිධාකාරයෙන් ධර්ම දේශනා කරගෙන යන උත්තම පිරිස එන් සමහර අය දිව්‍ය ලෝකයේ වර්ණනා කරමින් දිව්‍ය ලෝකයේ යන්න මිනිසුන්ව මෙහෙවනවා. පැවිදි වෙන්නේ ණයව ආයත දිව්‍ය ලෝකයට යන්න මාර්ගය හදලා දෙන වැඩ පිළිවෙලක් කරනවා. ආදි වශයෙන් කිය කි දේව මහා අපරාධයක්. මොකද පැවිද්දට පත් වුණාට පස්සේ අපරාධේ මේ පැත්තට මෙහෙවන එක කියලා ඉතින් නංගන් සඳහන් කළා. ඉතින් මේක ඉතින් මේ පිළිසර පොඩ්ඩක් ඒකත් තේරුම් කරලා දෙන්න ආදි වශයෙන් කියලා. ඉතින් මේ ධර්මය අහන කිසිම කෙනෙකුට දිව්‍ය ලෝක යන උවමනාවක් තියෙනවද? අද ඉතින් මේ ධර්මය අහන්න එපා. මොකද පිංගතුනේ දිව්‍ය ලෝකේ යන්න උවමනාවක් වෙන්න ඕනේ නැහැ. ලැබුණොත් යන්න ඉන්නවා එතන. එහෙනම් එතනට ගියත් ඊළඟට මොකද කරන්න තියෙන්නේ? මේක ගල් ඉවර කරගන්න. ඔය අද දිව්‍ය ලෝක කන්න බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවනේ. ඔය ආයත නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි ක්‍රම වේදේ. ඇයි ඒ? පින් කරලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? දිව්‍ය ධපය. වෙන මොකුත් නෙමෙයි. දිව්‍ය ලෝක කියපු ගමන් ඔබට එන්නේ නිවනද? හා දිව්‍ය ලෝක කියපු ගමන් ඔබට එනවද? මලමිණිය දිහා බලාගෙන භාවනා කරන කෙනෙක් එහෙම ඇඟිලි එනවද? දිව්‍ය ලෝක කියපු ගමන් ඔබට එනවද? ගහක් යන විදිහට භාවනා කරන හාමුදුරු කෙනෙක් එහෙම. දිව්‍ය ලෝක කියපු ගමන් හැංගෙන්නේ මොකද්ද? පංචකාම සැප සම්පත්තිය උපරිමයි. එහෙනම් දැන් දිව්‍ය ලෝකයක් පතාගෙන කවුරු හරි පින් දහම් කරනවා නම් මොකද වෙන්නේ? පංචකාම සැප සම්පත්තිය උපරිමයට යන තමයි වැඩ පිළිවෙල කරගන්නේ. එතනට ගිහිල්ලා නිවන් දකින්න ඕනේ. එතන තමයි ඉන්නේ බණ කියන අය. අද මේ ලෝකේ බණ කියන අය නෑ. ආදි වශයෙන් එහෙම හිතාගත්තොත් එහෙම ඉතින් ඒක මෝඩකම. අරහතුන් වහන්සේලා බිහි වෙනවා ලෝකේ. සද්ධර්මයේ මනාකොට එහෙමම තියෙනවා. ඉතින් අපි නිරන්තරයෙන් ඕක කියනවනේ. ඉතින් නංගන් සඳහන් කරන්න යන්නේ නෑ පිංගුදින කාලවකවානුවක් එනවා. ඒ කාලවකවානුවේදී යම්කිසි උත්තමෙක් ශාස්ත්‍රූන් වහන්සේ උදෙසා පැවිදි වුණා නම් කවුරු හරි හාමුදුරු කෙනෙක් උදෙසා පැවිදුණා නම් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඒතොර කරන් තියෙන්නේ මොකද්ද? ඒ හාමුදුරුවෝ සරණං ගච්ඡාමි තමයි. සංඝං සරණං ගච්ඡාමි කියන්න බෑ. හාමුදුරුවෝ සරණං ගච්ඡාමි. මොකද සංඝං සරණං කියලා කියන නම් විතරේ සංඝසාදාපු උත්තමයන්ගේ සරණනේ යන්න ඕනේ. ඒකයි තියෙන්නේ. එහෙනම් යම් කිසි උත්තමෙක් ශාස්ත්‍රූන් වහන්සේ උදෙසා පැවිදි වුණා නම් ආන් ඒ අයට ඉස්සරහට මාර්ගය හැදිලා එනවා. කොහේ හිටියත් ඇවිදිලා මේ වැඩේ කරගන්න. ඒකට තාම ආරාධනා කරන්න විදිහක් නැහැ. මොකද කටයුතු සීක්‍රේ සිද්ධ වෙ මේ සිද්ධ වෙවි යනවා. ඉතින් ඒකට අවශ්‍ය කරුණු කාරණා සැපිරෙන කාලෙට නන්දේසින් ඉන්න ඕනෙම කෙනෙකුට ඕනෙම කුල ගෝත්‍රයක පැවිදි වෙලා ඕනෙම ගුරු කෙනෙක් ගාව පැවිදි වෙලා ඕනෙම උපාධ්‍යන් වහන්සේ කෙනෙක් නමක් ගාව පැවිදි වෙලා නිවන් දකින්න පරමාර්ථයෙන් පැවිදිලා දැන් ඒකට නෙමෙයිනම් කරුණු කෙරෙන්නේ ඕනෙ වෙලාවක පැවිදිලා ඒක කරගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ මේකයි. ඔබ පැවිදි වුණා නම් හෝ ඔබ දන්න කෙනෙක් පැවිදි වුණා නම් නිවන් දකින්න බලාගෙන ඒ නිවන් දකින්න බලාගෙන පැවිදි වෙච්ච කෙනාට අද වෙනත් දෘෂ්ටියක් ඇවිදilla. නිවන් දකින්න එක ප්‍රමාද කරගෙන ඉන්නව නම් එහෙම. ඒක මහ මෝඩකම. ඉතින් පුළුවන් නම් පැහැදිලි කරලා දෙන්න. පැහැදිලි කරගන්නේ නැත්තම් මොකද කරන්න තියෙන්නේ? තමන්ගේ වැඩේ කරගෙන නිකන් ඉන්න. එච්චරයි. ඉතින් නංගම් ප්‍රකාශයටපත් කරන්න අවශ්‍යතාවයක් නැහැ ඒකෙ මට. නිවන් දකින්න හේතු වාසනාව තියන අයට මේ අවස්ථාව උදා කරලා දෙන්න උත්සාහ කරන්න පුළුවන්. නමුත් ඉතින් සමහර පිරිස ඉන්නවා මහා දෘෂ්ටිගත වෙච්ච. අහවල් දැනින් අපි නම් මේකම තමයි අපි නම් මෙතනින් යන්න එක අඩියක් තියන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න පිරිස ඕනේ තරම් ඉන්නවා. ඉතින් ඒකත් එක්කම වැනිසිලා යනවා. ඒක තමයි වෙන්නේ. මොකද පිංගුදරි කඩන්න බැරි දේවල්. ඒ කියන්නේ නැවෙන්නේ නැති දේවල්. මොකද වෙන්නේ? මහා උලකට මක් වෙලා යනවා. කඩාගෙන හැලෙනවා. උණ පඳුර කියන එක තියෙන්නේ. ගං ඉවුරේ. ගං ඉවුර කියලා කියන්නේ නිරන්තරයෙන් හුරන් හමන තැන. මාර ගහ කියන එක තියෙන්නේ මහා කැලේ වැනි. මහා රූස උලඟක් එනකොට මොකද වෙන්නේ? අර මහා පර්වත මාර ගහ කඩා වැටෙනවා බිමට. නමුත් අර හීනි උණ ගහ මොකද වෙන්නේ? නැවිල ඉවර වෙලා ඒ උලඟට යන්න දෙනවා. එහෙනම් නම්මශීලීතාවයක් තියෙනවා නම් අර ඕපන් මයින්ඩඩ් කියලා කියන්නේ. ඒ නම්මශීලීතාවයක් තියෙනවා නම් යම් ධර්මයක් කොහෙන් හරි වට ඇහෙනවා නම් ඒකෙන් යමක් ගන්න දිනවා නම් ඒකම අරගෙන නිවන් දකින්න ඕන කියලා හැඟීමක නම් කවුරු හරි ඉන්නේ අන්න ඒක නම් නිවන් දැක ගන්න ලේසි. අනිත් අර තියෙන ඉතින් පොකුරු පිටි යන දිහා යන්නේ ඉතින්. දිව්‍ය ලෝකෙද නම් දිව්‍ය ලෝකෙට අපායට නම් අපායට. ඔය කොහේ හරි ගිහිල්ලා ඉරගෙන. අපරාධී මනුස්ස ජීවිතය දිව්‍ය ලෝකේ යනවා කියන්නේ. මට නම් දැනෙන්නේ පිංගුදරි මනුස්ස ජීවිතය දිව්‍ය ලෝකේ යනවා කියන එක අපරාධික. එහෙනම් අපායට යන එක ගැන මොන කතාවක්ද? මනුස්ස ජීවිතයක් නිවනටයි යන්න ඕනේ. පුළුවන් තරම් ඒකට තල්ලු කරන්න ඕනේ ඔබ දන්න හැම කෙනාව. මනුස්ස ජීවිතය ලබා ගත්ත එකේ නිවනට යවන්න තල්ලු කරන්න පුළුවන් තරම්. අඩුම තරමේ සුද්ධාවාසයට යන්න. මේ කාම මඩ ගොහරුවේ එක මොහොතක්වත් ලඟ ගන්න හදන්න එපා. මොකද මේ කාම මඩ ගොහරුවේ ඔළුව ගහගත්තට පස්සේ දන්නේම නැතුව ගිහිල්ලා ඉවරයි ඔබගේ ජීවිත කාලෙම. ඒක තමයි වෙලා තියෙන්නේ. ඔය කොහේ හරි දැනක ඔළුව ගහගෙන ඉන්න කාලයක් යන අන්තිමට දන්නේ නැහැ මොකද උනේ. දැන් මේ රටවල වලට එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? මේ කාම මඩ ගොහරුවට අහුවෙලා ඔය ටික බල ඔය ටික කර කර ඉන්න. මොකද ගෙදරක ටීවී එකක් තියෙනවා අනිවාර්යෙන් කාමරේට ටීවී එකක් තියෙනවා. ටීවී එකක් රුපියල් මේ පවුම් 50කට ගත්ත හැකි ටීවී එක. ඉතින් මොකද කරන්නේ? ටීවී එකක් අරගෙන කාමරේ ගහගන්න. ඊට පස්සේ උදේ රසාඩු ගිහලා ආවදට ගෙදර ඇවිල්ලා උයාගෙන පියාගෙන ඉවරලා මොකද කරන්නේ? අර ටීවී එක බල ඉන්නවා. දැන් ඔබට මතක නැද්ද ඔබට ඔබ අවුරුදු කීයක් දැන් මේ රටේ හිටියද කියලා? ඔය ටිකේ මුනේ ඔය ටික නෙමෙයි. ඊට පස්සේ දරුවෙක් මල්ලෙක් හදාගන්න දරුවෙක් මල්ලෙක් හදාගෙන ඉතින් උටු උගන්නු ගන්න. ඉතින් ඒ ටික කරන්නේ ඒ ටික කරන අතරතුර අර ටික කරගෙන යනවා. ඊට පස්සේ ඌත් ඒ ටික කරන්න පටන් ගන්නවා. අර මේ වයසට ගිහිල්ලා අර කොහෙද තියෙන්නේ මේ මහලු නිවාස තියෙන්නේ මේ රටේ නේද? ඒ මහලු නිවාසයකට දාලා ඊට පස්සේ ඔහොම ඉඳලා මැරලා යනවා. ඉතින් හරි. ඔන්න මනුස්ස ජීවිතයක් ලැබුණා. ඉතින් මහා අපරාධයක් මේ කරගන්න ජීවිතවලට. ඒක නිසා තමයි හැමදෙස්සෙම කියන්නේ පොඩ්ඩක් ඕපන් මයින්ඩඩ් වෙන්න, පොඩ්ඩක් හිතලා බලන්න. ලෝක සත්‍යය කියන එක හරි කියලා ගන්න යන්න එපා. ගෙඩි පිටින් ගිලින්න එපා. ලෝක සත්‍යය කියන්නේ මොකද්ද? මනුස්සෙක් කියලා ඉපදුනම ඉගෙන ගන්න ඕනේ. කහද වදින්න ඕනේ, ළමයි හදන්න ඕනේ, ළමයි නු ගන්නන්න ඕනේ, ළමයි කහද වදන්න ඕනේ. ඕක තමයි ලෝක දෙන්නේ මේ මිනිස්සයා මේ. ඈ ඔව් ඒ ඊට පස්සේ උන්ගේ ළමයි බලන්න. මෙන්න මිනිස්සයා. මේ මිනිස්සයා. දැන් ඔබට හිතෙන්නේ නැද්ද මිනිස්සයා කියන කෙනාට මහා ශාපයක් ලැබලා තියෙන්නේ කියලා? ඔය ඍෂිවරුන්ගේ ශාප. අතීත සංසාරයේ තිස්සේ මිනිස්ස වෙලා මැනමැන උසගෙන හැමෝටම තිබිච්ච දේවල් තමන්ගේ කියලා ගොඩ ගහගෙන ඉවර වෙලා මොකද කරලා තියෙන්නේ? දැන් මේ මහා ශාපයකට ලක් වෙලා ඉන්නේ මිනිස්සයා. ඒක නිසා මොකද වෙන්නේ? එක එකා ගහමරා ගන්න කුණු ඔය වැඩමයි වෙන්නේ. තව එහෙක දැක ගමන් හිතේ නැති ඉන්නේ මොකද්ද? ද්වේෂයක් ඇති වෙන්නේ. ඔකගේ අරූගේ මට වඩා මෙහෙම එකක් තියෙනවා. ඕක පල්ලියට දාන්න ඕන ඔකගේ කොහොමද? ඔන්න ඔයගේ හැඟීම තමයි දැක ගමන් ඇති වෙන්නේ. බලාපන් උගේ දාලා තියෙන සපත්ත දෙකේ හැටි. මාත් ගන්නුන සපත්ත දෙක උට වඩා හොඳ එක. මොකක් හරි එකක් හොයාගෙන ඊට වඩා ඉහළ යන තමයි හදන්නේ. ඉතින් ඔය සාපේට ලක් වෙලා අද එකිනෙකාව ගහමරා ගන්න මට්ටමටම ඇවිල්ලා තියෙනවා. නමුත් මේ සම්බුද්ධ සාධනෙට තින්සි දෙන්න පිංගුදෙන ඉතින් දැන් කාලයෙන්ගින් ආයි ආයි ඕක අඩු වෙලා ගිහිල්ලා ඔය කටයුත්ත වෙයි. දැන් ඔය මේත් එක්කම කතා කරමු ඩෙංගු වදුර. ලංකාවේ තියෙන ඩෙංගු වදුර. ඔය ඩෙංගු වදුර කියන එක පිංගුදෙන මේ අපේ මේ පැරණිගේ කාලේ තිබිච්ච වදුර නෙමෙයි. දැන් නම් කියනවා මොකද්ද? යෝගට් කෝප දාන්න එපා. පොල් කටු දාන්න එපා. නේද? පොලිතින් බෑග් දාන්න එපා. දැන් ඒතකොට දැන් අපේ පැරණිගේ කාලේ පොල් කටු ඔක්කොම මක් කරලා තිබුණේ. අනිපැත හරවලා තිබුණේ. එහෙම එකක් නෑ. එහෙනම් දැන් මොකද මේ ඒ කාලේ හැදිච්ච නැති මදුරිය දැන් හැදෙන්නේ? මේ මිනිසුන්ගේ දින කාලකන්ණි සංකාරෙහි. ඩෙංගු මදුරුව කියන එක හැදෙන්නේ පිරිසුදු ජලයේ. එතන පිරිසුදු ජලයේ හැදිලා ඉවර වෙලා. පිරිසුදු කමක් ලෝකෙට පෙන්නගෙන ඉවරලා දෙන්නේ මොකද්ද? දෙන්නේ මුළු ලෝකෙම විනාශ වෙන විසක්. ඕක නෙමෙයි නේද ලංකාද්වීපයේ තියෙන මිනිසුන්ගේ වැඩි හරියක් 98ක් ලංකාවේ මිනිසුන්ගේ තියෙන සංකාරය ඕක නෙමෙයි. පිරිසිදුව පේන්න ඉන්න හොඳට සමාජෙට. ඉතල මොකද කරන්නේ? එකපාර කන්නේ හැම නැහැ. විදිනවා. රාජ්‍ය ආයතනයකට ගිහිල්ලා බලන්න මොකද කරන්නේ? පොඩ පොඩ විදිනවා. 5000ක් නැහැ. 5000ක් ඕනේ නැහැ. රුපියල් 50ක්ද? රුපියල් 50ක්ද? ඈ? ඒ යටි වැඩි ගහ ගන්නවා. මේ හොඳ මහත්ය. මහත්ය විදිහට තමයි ඉන්නේ. අද බැලඳගෙන ඉන්න ඔක්කොම ඉන්නේ. එහෙනම් ලෝකෙට හොඳ ආකාර හොඳ එක තමයි පෙන්නන්නේ. ලෝකෙට පිරිසුදුතාවය පෙන්නගෙන ඇතුලේ මොකද කරන්නේ? පොඩ පොඩ විද මේ හැම කෙනාම මෙහෙමයි. ජනාධිපති ජනාධිපති නෙමෙයි හැම කෙනාම මෙහෙම. ලංකාවේ ඉන්න අයගෙන් 98ක් ඒ ජාතියේ තමයි ඉන්නේ. මේ කක්කුසි හොදන එක්කෙනාගේ ඉඳලා ඒක පහත් රස්සාවක් කියලා කියනව නෙමෙයි. කක්කුසි හොදන කෙනාගේ ඉඳලා ජනාධිපති තුමා දක්වා ඉන්න හැම කෙනෙක්ගේම ওই ගතිය තමයි තියෙන්නේ. 98කගේ. 102ක් ඇසි ධර්මය අවබෝධ කරගෙන මට නම් අනුන්ගේ සල්ලි 7000ක්වත් ඕනේ නැහැ. සර්ව සාධාරණේ මම හම්බ කරගත්ත සල්ලියක් තියෙන නම් ඒක කාලා මං ජීවත් වෙනවා පුළුවන් තරම් කල් බැරනම් බැරලා යනවා. ඔන්නේ මට මේ ඉන්න මිනිසක් ඇති. ඔය පිරිස ඉස්සරහට තව වැඩි දියුණු වෙයි. මේ ධර්මයේ නැගෙන්න ඕනේ. ඩෙංගු වදුරු මර්ධනය කරන්න නම් පිටුතුනේ චීනෙන් මේ ඉන්දියාවෙන් මෙහෙත් ගෙනල්ලා හරියන්නේ නැහැ. ඒව ගේන්නේ කමන්නේ. ඒව ගෙනල්ලා කරගද්දි. නමුත් ඩෙංගු මදුරුව හැදෙන එක නවත්ත ගන්න. ඩෙංගු මදුරුව හැදෙන එක නවත්තන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඩෙංගු සංකාර නවත්ත ගන්න. ඔය ඩෙංගු සංකාර නවත්ත ගත්තා නම් හරි. ඩෙංගු සංකාර නවත්ත ගන්න නම් මිනිසුන්ගේ හිතුලට මේ ධර්මයේ කාවදින්න ඕනේ. මිනිසුන්ගේ හිතුලට ධර්මයේ කාවදුණා නම් පිටුතුනේ ඔය අර පොඩ පොඩ ඇන ඇන ලෝකෙට විසදෙන වැඩ පිළිවෙල කරන්නේ නැහැ. පුළුවන් තරම් පොඩ පොඩ ඇන ඇන ලෝකෙට විසදෙන වැඩ පිළිවෙල කරන්නේ. හැබැයි ඉන්නේ නම් කොහොමද? බොහෝ සුද්ධවත් ඒ වගේ බොහෝ පිරිසුදු ජලයේ තමයි හැදෙන්නේ. බොහෝ පාරිශුද්ධව හැදිලි ඉවරලා දෙනවා හොඳට හිමීට පොඩ පොඩ විස දාන ලෝකේ ඉන්න හැම එකකට. පවුල ඇතුළෙත් එහෙමයි. කසාද බදලා ගියාට පස්සේ මොකද කරන්නේ? පොඩ පොඩ විස පොවන. කෝල් එකක් දෙනවා කොහොමද? ඈ? නංගි උඹට කිව්වේ නෑනේ මේක බලයි ඉතින් උඹට මෙහෙමත් කළා කිව්වේ නෑනේ. ඈ? බොහෝ පිරිසුදුට ඉන්නවා. පිරිසුදුට කිව්වේ නාල කරලා ඉන්නවා නෙමෙයි. ලෝකෙට පෙන්වන්නේ කොහොමද? අපේ පවුල හරි සාරයි. මේ මං හරි හොඳ කෙනෙක්. නමුත් හිමීට මොකද කරන්නේ? අර ඇඟට කඩාපයින් වැඩ පිළිවෙලකුත් නෑ. හිමීට තමයි දෙන්නේ. අරාපි කියන්නේ ඉන්ජෙක්ෂන් එක දෙනවා කියලා. ඔය කොල්ල කියන්නේ මම උඹට හිමීට ඉන්ජෙක්ෂන් එකක් දීලා ආවේ කියලා. ඒ ඉන්ජෙක්ෂන් එක නේද මදුරුවක් දෙන්නේ. පොඩි ඉන්ජෙක්ෂන් එකක් දෙන්නේ. එතකොට ඉන්ජෙක්ෂන් එකෙන් මොකද වෙන්නේ? ඒකත් එක තමයි අර ඒ දින මොකක් හරි විස බීජය හරි මොකක් හරි බැක්ටීරියාව දිලීරේ වෛරසය මොකක් හරි එක අරකට ඇතුල් වෙනවා. ඉතින් ඔය වැඩ පිළිවෙල තමයි වෙන්නේ. එහෙනම් ඩෙංගු මදුරුව නවත්ත ගන්න නම් පිංගුතුනි ඉස්සෙල්ලා ඩෙංගු මදුරු සංකාර නවත්ත ගන්න. ඉතින් මේක ලංකා පුරාම ජාරය කරන්න මේ කතා. ඩෙංගු මදුරුව විනාශ කරන්න නම් ඕක තමයි කරන්න තියෙන්නේ. මැලේරියාව කියලා එකක් තිබුණා. මැලේරියාව කියලා කියන්නේ මොකක්ද? ඔය මැලේරියාව කියන වසංගතයේ එන්න හේතු තියෙනවා. මැලේරියාව කියන වසංගතයේ ආවේ පිංගුතුනි මේ මිනිස්සු මේ නිවනට කිසිම ලැබිකමක් නැක්ම නැති කාලේ. භෞතිකවත් ඕවට පිළියම් කරන්න පුළුවන්. ඩෙංගු මදුරුව සම්පූර්ණයෙන් මර්ධනය කරන ක්‍රමවේදයක් හදන්න පුළුවන්. දරුවා නෙමෙයි. ඒකෙන් මොකද්ද කරන්න තියෙන්නේ? සමනන්තරය වෙනස් කරන එක නෙදී. සමනන්තරය වෙනස් කරන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි භෞතිකව සමනන්තරය වෙනස් කරන. අනිත් එක මොකක්ද? අධ්‍යාත්මිකව සමනන්තරේ වෙනස් කරනවා. ඕකෙන් වඩා ලේසි මොකක්ද? අධ්‍යාත්මිකව වෙනස් කරන එක ලේසි. භෞතික වෙනස් කරන එකට වඩා භෞතික වෙනස් කරන නම් මොකද කරන්න ඕනේ? මොකක් හරි කිමිකල් එකක් හොයාගෙන උදේ ඉඳලා රෑ වෙනකන් ගෙදර යන්න කියන්න ඕනේ. අර මේ ඊහිඳ මැසි බුගු ගලහ මොකක් කරන්න කියලාද? ගේ වටේම මේව හිහි ඉන්න කියලා. ඇයි උන් පිරිසුදු ජලයේ හැදෙන්නේ? එතන ලිදරත් ඉහ ගන්න වෙනවා එහෙනම් ගිහින්. එතන මොකද වෙන්නේ? වහ කාලෙ මැරෙන්නේ මිනිස්සු. දැක්කනේ ආයි ගොඩ යාමක් නැති වෙන්න තමයි හැදිලා ඉන්නේ. පල් වෙච්ච පොල් කෝම් එක හැදෙනවා නම් කමක් නෑ තාම. එහෙම නෙමෙයි හැදෙන්නේ පිරිසුදු වතුරේ හැදෙන්නේ. එතන පිරිසුදු වතුර හැදෙනවා නම් එහෙම මොකද වෙන්නේ? Taman බොන්න ගන්න මේකෙත් හැදෙන්න පුළුවන් වතුරුව. කලගෙඩිය වහලා තිබ්බ නැත්තම් මොකද වෙන්නේ සමහරවල්? කලගෙඩිය ඇතුළේත් හැදෙන්න පුළුවන්. ටැංකිය වහලා තිබ්බ නැත්තම් වතුර ටැංකි. ලංකාවේ කියනවා නේද PHI මහත්තයා වතුර ටැංකි අනිවාර්යෙන් වහලා තියන්න ඕනේ. ඇයි ඒ? ඒක ඇතුළේත් හැදෙන්න පුළුවන්. ඒක ගැලවෙන්න දෙන්නේ නැහැ ලේසි. ඇයි ඒ? ගැලවෙන්න දෙන්නේ නැහැ නේද හැමෝටම. එක එක විද විද පුළුවන් තරම් සාරය ගන්න හදන්නේ. මදුරුවා කියලා කියන්නේ ඒකනේ මදු උරුවා. මදු උරනෝ. මදු කියන්නේ මොකද්ද? මිනිස්සෙකුට තියෙන හොඳම මද්ද තමයි මේ ලේ. මේ ලේ කියලා කියන්නේ මොකද්ද? ශරීරයේ තියෙන හොඳම පෝෂණ කොටස. ඒතර ඒක තමයි උරන්නේ. එහෙනම් දැන් ටික ටික අනිත් මිනිස්සුත් මොකද කරන්නේ? ඔය මදුරු වැඩ නෙමෙයිද කරන්නේ? ඉන්ජෙක්ෂන් එක ගහ මිනිස්සුන්ට තියෙන හොඳම සාරය සල්ලිනේ. ඕක පොඩ අදින. ඒක ගහන ටැක්ස් එක. පොඩි ටැක්ස් එකක් ගහන. පොඩි ටැක්ස් එකක් ගහගෙන මොකද? ඔන්න පොඩ වීද්දා. සතවරහකින් වැඩි කරලා. ආදිවාසීන් ඔය විදිහට කර කර හරි මොකද කරන්නේ? පුළුවන් තරම් අනිත් අයගේ මේ දේවල් කඩා වඩා ගන්න වැඩ පිළිවෙලක තමයි හැම කෙනාම ඉදලේ. හැම කෙනෙක්ම එහෙමයි. 98%ක් එහෙමයි. ගමේ මිනිහෙක් වුණත් ඉස්සර නම් ගමේ මිනිස්සු මොකද කළේ? කෙහෙල් ගැන කපාගෙන ගමේ කඩේට දීලා ඉවර වෙලා. කවදාවත් ඒ කෙහෙල් ගැන වසවිද ගහන්නේ නැහැ. මොකද කරන්නේ? ගමේ කඩේට දීලා ඉවරලා යෝකෙන් කීයක් හරි හොයාගෙන ඔය හාල් 3-5 ටිකක් අරගෙන යනවා ගෙදර. දැන් මොකද කරන්නේ? දැන් ඇව්වා දැන් අමු කෙහෙල් වල කපා ගත්ත කාබයිඩ් ගැහුවා ඉදෙව්වා. දුන්නා. දැන් ඉතින් මිනිස්සු වහකන්නේ. එහෙනම් ටික ටික ඉන්ජෙක්ෂන් එක නේද දෙන්නේ ඔය. ඉතින් ඔය වගේ දහබලු වැඩ කරනකොට ඔය සංඛාර වලින් තියෙන හැදි එනවා මහ වසංගත. තාම ඔය වසංගත හැදෙන්න ගත්ත නෙමෙයි. ලංකාද්වීපේ වෙනස් වෙනවා හැබැයි බය වෙන්න එපා. අනාගතයේදී ලංකාද්වීපේ බොහෝම සුරක්ෂිත තැනක් වෙනවා. තව අවුරුදු 600ක් යනකම්. මේ අපි දැකපු සමාධි සත්‍ය නම එද ලංකාවේ ඩෙංගු උදුරු තව අවුරුදු 10කින් විතර නැති වෙලා යයි. ඒවට අවශ්‍ය ක්‍රමවේද රජයෙන්ුත් ගනි. ඒවට අමතරව මේ කටයුතු මේ විදිහට සිද්ධ වෙයි. අද තියෙන ආරංචි වල හැටියෙන් නම් ඉස්පිරිතාල වල ඉඳ නැහැලු. ඒ තරමට ඩෙංගු වල ඉන්නේ. ඉතින් ඒක තමයි ක්‍රමවේද. ඉතින් ඒක නිසා බින්දුනි ඔය මැලේරියා වසංගත තිබුණේ ඇයි? මැරිච්ච උන් වගේ තමයි හිටියේ. අපමත්තා නොමී යන්ති. ඒතර පමා වෙලා හිටියා. පමා වුණේ මොකටද? පමා වෙනවා කියන්නේ මොකද්ද? පහ අමා කරගත්තා. පහ කිව්වේ රූප වේදනා සංඥා සංකාර විඥාන අමා කරගත්තා. ඒතරම් දෙයක් තවත් නැහැ කියලා හිතාගත්තා. ඒතරම් දෙයක් තවත් නැහැ කියලා හිතාගත්ත ගමන් මොකද වෙන්නේ? නිවන පැත්තක ලෝකෙට නතු වෙලා ඉන්නවා. ලෝකෙට නතු වෙලා ඉන්න මොකද වෙන්නේ? මැරිච්ච උන් වගේ තමයි හිටියේ. මැරිච්ච උන් වගේ ඉන්න මොකද වෙන්නේ? ඒකට අදාළ සංකාර ගොඩනැගිලා ඔන්න හැදිලෙනවා මැලේරියා. ඉතින් ඕ වගේ ක්‍රම වේදවලට තමයි ඔය දේවල් දිහි වෙන්නේ. ඔය දේවල් දිහි වෙලා ඉවර වෙලා මුළු මේ පලාතක් විනාශ කළා දා. ඉතින් ඕක නවත්තන්න තියෙන ක්‍රමවේද දෙකයි. එක්ක සංකාර වෙනසක් කරගන්න ඕනේ. එහෙම නැත්නම් භෞතිකව බේත් දෙහින්න ඕනේ. ඉතින් මැලේරියාව නවත්ත ගත්තේ සංකාර වෙනසක් කළා නෙමෙයි. මැලේරියාව යන්තම් නවත්ත ගත්තේ මක් කළාද? පුළුවන් තරම් ඔය ගහලා මේව ගහලා ඉවරලා ඉතින් ඒ වෑන් තව කොච්චර දේවල් බිහි වුණාද කියලා තාම දන්නේ නැහැ. ඒවට ගහපු කිමිකල් කාලේ ඉවරලා තව මොන දේ හදුවද කියලා කවුද දන්නේ? ඉතින් හොඳම ක්‍රමවේදය තමයි ආපු තැනින් නවත්ත ගන්න. ඇයි කොහෙන්ද ආවේ සංකාර වලින්? එහෙනම් එතනින් නවත්ත ගන්න. එතනින් නවත්ත ගන්න නම් පිටුදෙලි පුළුවන් තරම් මේ සද්ධර්මයේ ප්‍රචාරය කරවන්න මිනිසු තුල. රාග, ద్వේෂ, මෝහ නැතින සද්ධර්මයේ ප්‍රචාරය කරන්න. ඒකම වේදෙන් ඔය සියල්ල සකස් වෙලා එනවා. ඒකෙන්ද කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. කවදාකවත් පිටුදෙලි එහෙම මේ සියල්ල වැහිලා යන්න හේතුවක් නැහැ. දැන් උදාහරණයකට කිව්වොත් එහෙම දෙබරු. දෙබර කූඩුව කියන එක. එක දවසක් බැලුවොත් එහෙම රබර් වත්තකට ගියාම ඔන්න පොඩ්ඩක් වැදලා තියෙනවා. සතියකින් ගියාට පස්සේ කලගෙඩිය සයිස් එකට බඳලා දැන් කාලයට අනුව සමානුපාතිකත්වයේ ගත්තොත් එහෙම අවුරුද්දක් යනකොට ලංකාව තරම් ලොකු දෙබරයක් හැදෙන්නේ නැහොත් මොකද වෙන්නේ රබර් ගහේ කොළහැල්න කාලෙට දෙබරෙත් ඉවර නැත්නම් රබර් මල් පිපෙන කාලෙට දෙබරෙත් ඉවර එහෙම ඉවරලා යනවා කොහෙද ගියේ ඒවා ස්වභාවික සකස් වේ ඉතින් ඒක නිසා අපි හිතන්නේ මේ එහෙම ක්‍රමවේදයක් තියෙන ඔය කවුරු කොහොම කරගෙන ආවත් ඔය එකක්වත් කරන්න මේ පුළුවන් වෙන්නේ නැහැ දැන් මේවාගේ ප්‍රසිද්ධිය කියන සුසු වේවත් නෙමෙයි මේවම මොන වැඩ දැන් මේ අපිට මේ ක්‍රමනේ කවුරු හරි තිරසක් නිරන්තරයෙන් එවනවා ඔය නිවන් දැක දැක ඉන්න ඕගොල්ලෝ මෙහෙම ඕන් මේ මුස්ලිම් මිනිස්සු මේ ඔක්කොම විනාශ කරලා දානවා ඈ ඒවට කටයුතු කරන්නේ නැද්ද ඕගොල්ලෝ මේ මොනවද ඔය මේ නිවන් දැක දැක ඉන්න වැඩ පිළිවිල්ලක් කරන්නේ නිවන් දකින්නවත් හම්බ වෙනවද මේව ඉතුරුන්නේ නැද්ද ආදි වශයෙන් කියනවා මම ඔබට කියන්නේ සිංහතන ඉස්සලා බෞද්ධෙක් වෙලා ඉන්නකෝ ඔය කවුරු මුස්ලිම් ජාතිය වනසන්න උත්සාහ කරන්න එපා ඒ ඔය මෝඩ වැඩ ඒ මොඩ වැඩේ ඒ ආයත් එක හැපෙන්න උත්සාහ කරන්න එපා තමන්ගේ වැඩේ කරගන්න තමන්ගේ වැඩේ කරගන්නකොට ඒවට අවශ්‍ය සමනන්තර සකස් වෙනවා ඒවට අවශ්‍ය සමනන්තර සකස් වෙනකොට ඒ සමනන්තරයට අදාළ පිරිසට විතරයි තියෙන්නේ ඒ භූමියේ ඉන්න පුළුවන් ඉතින් මේවා කියන්න හොඳක් නැහැ තවද මොඩ වැඩ කරනවනේ මිනිස්සු උසි ගන්නවනේ දේවල් කරන්න උසි ගන්නන මිනිසුන්ට නිවන් දකින්න එක රහතන් වහන්සේ නමක් දිහි වෙලා ඉරිදීෙන් එහාට මෙහාට වැඩියොත් එහෙම. ඔය කක්කුසි පොත් කියලා අනිත් පැත්ත හැරිච්ච ඔක්කොම ආයේ මේ පැත්ත හැරෙන්නේ නැද්ද? මම කියන්නේ ඒකයි. ඉතින් ඒක කරන්න ඔබ මේ සෝවාන් ඵලය දේශනා කරන්න. අපේ පිරිස ලංකාද්වීපයේ එකම ක්‍රිස්තියානි භක්තිකයෙක්වත් නැහැ. ඒක තමයි ඇත්ත. ඔක්කොම ඉන්නේ හැරිච්ච අය. ලංකාවේ කොහෙද ක්‍රිස්තියානිය ඉන්නේ? ලංකාවේ සම්පූර්ණ බෞද්ධ රටා පස්සේ හැරුණා. හැරෝ ගත්තා. ඔය දැන් ඉන්න ක්‍රිස්තියානිය ඒවට වක් කියන්න ඕනේ නැහැ. හැරෝ ගත්තා. බයිනෙත්තුව දීප්පා බෙල්ලට. ළමයාගේ බෙල්ලට දීලා කිව්වා හැරියක්. හැරුණ නැත්නම් බෙල්ල කපනවා ළමයාගේ. ඉතින් අම්මලා හැරුණා. ඒ අම්මලව දූෂණය කළා. ඒ හැදිච්ච ළමයින්ට දැම්ම ඒ જાතිය නම්. ඔහොම තමයි ඔය එක එක જાතිය නම් ඇවිල්ලා තියෙන්නේ. බෞද්ධ නොවන නම්. සිංහල නොවන නම්. එක එක જાතියෙන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් ඉන්න ඒවට වක් කියන්න අවශ්‍යතාවයක් නැහැ කොහොමද? එතකොට සමහර ගම්මානවල ටොයිලට් පෝච්චියට මක් කළාද? ආගම පාවල දුන්න මිනිස්සු. ඉතින් හරි ඉතින් ඒකුන්ට සෝවාන් ඵලය මේකෙන් ලැබෙන්නේ නැත්තම් සෝවාන් ඵලය දේශනා කරන්න බැරි නම් කාටවත් එතනට ගිහිල්ලා ටොයිලට් එක ලොකුයි නේ හිටවල. එහෙනම් ටොයිලට් එකට ඒ පැත්තට ගියේ කාලා සෝවාන් ඵලය දෙනකොට මේ පැත්තට එයි. උංග බලෙන් අදින්න යන්න එපා. උන්ට අවශ්‍ය දේ දෙන්න. ක්‍රිස්තියානි භක්ති කියන්නේ එහෙම මුහුත් පහර ගහන්න යන්න එපා කවුරුත්. ඒ හැමෝම බෞද්ධයෝ තමයි. අද අන්‍යලබ්ධික මතයක් දරාගෙන ඉන්නේ ඉතින් ඒ වෙච්ච දෙයක් නිසා ඒ කාලෙක. ඉතින් ටොයිලට් පෝච්චියට හැරිච්ච කෙනා ආපහු මේ පැත්තට හැරෙයි ධර්මයේ ලැබෙද්දි. දැන් ධර්මයේ ලැබෙනවනේ. කාලයක් තිබුණා ධර්මයේ ලැබෙන්නේ නැති. ධර්මයේ හීන වෙලා ගිය කාලයක්. ඉතින් අන්නේ කාලෙදි වෙච්ච දේවල් දැන් ආපහු හැරයක් ඕන නිරාකරණය වෙයි. ඒක නිසා පිංගුදිනේ ඕවත් එක ගැටෙන්න යන්න එපා කවුරුත්. කිසිම කෙනෙක් ඕවට ලයික් දාන්න යන්නත් එපා. හැබැයි ඒව කරන ඇත්තක විරුද්ධව යන්නත් එපා. දැන් කවුරු හරි මේ පිරිසක් ඉඳගෙන ඕවට බයින් දොස් කියන්න යනවනේ ඒ ඇත්තෙන් ගැටෙන්න යන්නත් එපා. ඔහොම කරන්න හොඳද? ඕවද බුදුහාඳුරෝ කියලා දීප්පි. ඉතින් එහෙම කියන්න යන්න එපා. එහෙනම් දුතිගම රජුරන්ටත් කියන්න එපා. ඔය කතා. ඕවද බුදුහාඳුරෝ කරන්න ගියේ. එහෙම කිව්වනම් එහෙම මොකද වෙන්නේ? අද එක පොතක්වත් හම් වෙන්නේ නැහැ නේ අපිට. ඔක්කොම ගිනි තියලා දානවා නේ ලාරයි. එහෙනම් එක එක කාර්යයන් කරන්න මේ ලෝකෙට මිනිස්සු ආවා. ඒ අය ඒව කරගෙන යයි. ඔබ ආවේ මොකක් කරන්නද කියලා හිතලා බලලා ඔබගේ වැඩේ ඔබ කරගන්න. එතකොට වැඩේ ඉවරයි. ඇති නේද ඔය ප්‍රශ්න කතා කරලා? තවත් තියෙනවද? දැන් තියෙනවා තව අවශ්‍ය කාරණාවක් කරන්න. දැන් මෙච්චර කල් තින්ගුනේ අපි ජීවත් වෙන ගමනේදී අපි හැමදෙස්සෙම තව කෙනෙකුට වරද දැම්ම නේද? කකුල හැපුණොත් එහෙම? කවුද මේ පුටුව මෙතන දැම්මේ? තව මොකක් හරි කරන්න ගියොත් එහෙම? කවුද මේක කළේ? ආදිවාසීන් එහෙම කිව්වා. දැන් තින්ගුනේ හම්බුණා කවුද වැරදිකාරය කියලා. දැන් ඔබට අසනීපයක් හැදුනන කවුද වැරදිකාරය? ඔන්න බැලුවා. ඔන්න සිහි කරන්න හොඳ කර්මස්ථානයක්. ඕනම වෙලාවක. Tamanට අසනීපයක් හැදුවා වේදනාව දුක් විඳිනවනම් තමයි කකුල කොහෙද වැදුනන. Tamanta කවුරු හරි කරදරයක් හිඳාවක් පීඩාවක් කළාන. කවුරු හරි නිග්‍රහයක් කළාන. දැන් ඉන්නවා වරදකාරයෙක්. කවුද ඒ වරදකාරයා? රූප. රූප. තවමකයි. වේදනා. තවමකයි. සංඥා. සංකාර. විඤ්ඤාණ. ඔන්න ඉන්නවා වරදකරුවෝ ටික. මොකද කලේ? ඔය ටික උපාදාන කරගෙන හිටියා නේද? රූපසාරයි රූපසාරයි රූපතරන්දිවයි තවත් ලෝකේ නැහැ කිය කි හිටින්න නේද පිඟුදුනේ අද මේ උණ හැදිලා තියෙන්නේ. රූපසාරයි කිය කි හිටින්න නේද අද මේ දැන් කකුල බැදුනේ. ඕක නොකිය හිටියා නම් අද ඉන්නවද කවුරුත් මොකෙක්ද? අන්න පිඟුදුනේ වැරදිකාරයව බලන්න. වැරදිකාරයව හොයාගන්න. හැම මොහොතකම නිඳා කරා. අද මට මේක උනේ. මම රූප මේ රූප. මේ සාර මොකද හේතුව පිඟුදුනේ මේ මන හැමදෙස්සෙම අල්ලන රූප හරි සාරයි කියලා. රූපසාරයි වේදනාසාරයි සංඥාසාරයි සංකාරසාරයි විඥානසාරයි ඔය ටිකම තමයි ඔළුවේ තියෙන්නේ. මොකද දෙවිතරේ ඔය ටික හය තැනකින් ගෙනත් දෙනවනේ. ඇහෙන් රූපයක් දකිද්දි මොනවද ඔබ උපාදාන කරන්නේ? ඇහෙන් රූපයක් දකින වෙලාවට ඔබ උපාදාන කරන්නේ මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන. කනෙන් ශබ්දයක් ඇහිච්ච වෙලාවට උපාදාන කරන්නේ මොකක්ද? ඒ සම්බන්ධව තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන. දිවට රසයක් දැනෙච්ච වෙලාවට මොකද්ද උපාදාන කරන්නේ? ඔය පහ හැම තිස්සෙම පිංගුදනේ මේ ආය අභ්‍යන්තර ආයතන බාහිර ආයතනත් එක්ක ගැටිලා එන ඇතුළට එන පණිවිඩේ එන මොහොතේම මොනවද කරන්නේ? ඔය පහ උපාදාන කරනටක් ගාලා ඒ තරම් මේකට බැඳිලා ඉන්නේ. ඒකයි ශාස්ත්‍රුන් වහන්සේ පිංගුදනේ මේ මුළු ලෝකෙම ඔය උපාදාන ස්කන්ධ පහෙන් පැනෙන්නේ. ඔය ස්කන්ධ පහෙන් මේ මුළු ලෝකෙම පණවන්න පුළුවන්. ඒකේ ආ එක බිඳුවක් නැහැ. ලෝකයේයි සම්මත යමක් තියෙනවා නම් ඒ ලෝකය පණවන්න පුළුවන් ඔය ස්කන්ධ පහයි. එහෙනම් රූපයට ආස කරපු හින්දා වේදනාවට ආස කරපු හින්දා නේද ආයි ඉපදුනේ? දැන් කකුල වැදුනේ ඉපදෙච්ච හින්දා. එහෙනම් මේ දුකේ දුක් විඳින හැම මොහොතකම අපහස කළා, නිඳා කළා දාන ඕන පිරිසක් ඉන්නවා. කවුද? රූප. සාරයි සාරයි කියලා පෙන්න ඉඳලා අද කරපු විනහිය නිසානේ අද මට මේක උනේ. දැන් ඉන්නවා බ්ලේම් එක දාන්න කියලා. ගෙදර අහිඳක පොඩි කාර බ්ලේම් එක දාන්න එපා. අම්මා දුවගෙන යනකොට හෙල්ලම් බඩුවක් පෑ කියලා අම්මා වැටෙනවා. පොඩි කඩමයි ඉන්න යන්න එපා. මහා කඳ පර්වතයක් හම්බුනේ ඇයි? රූප උපාදානෙහි, වේදනා උපාදානෙහි, සංඥා උපාදානෙහි, සංකාර උපාදානෙහි, විඥාන උපාදානෙහි. එහෙනම් පිංගුදේ හැම මොහොතකම තියෙනවා නිඳා කරලා අයින් කරන්න ඕනේ කෙනෙක්. ෂේ ධම්මයි වය ධම්මයි කියලා අයින් කරන්න ඕනේ. ඊයේ සතිය අපි කතා කළා ෂේ ධම්මයි වය ධම්මයි. ෂේ වෙන පැත්තටමයි අරන් යන්නේ. ෂේ වෙනවා කියලා කිව්වෙ මොකද්ද? ගුණයෙන් හීන වෙන පැත්තටමයි අරන් යන්නේ. රූපයක් උපාදාන කළොත් එහෙනම් මොකද වෙන්නේ? නිවනට යනවද? නෑ, නිවන තමයි උත්තරීතර පරම ශ්‍රේෂ්ඨ. නිවන උත්තරීතරයි නම් පරම ශ්‍රේෂ්ඨ. නිවනෙන් පරිබාහිර හැම දෙයක්ම මොකද්ද? නිന്ദා දහගතයි. එහෙනම් රූපයක් උපාදාන කරගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? නිന്ദා දහගත පැත්තට තමයි හැමදෙස්සම යන්නේ. ඒ කියන්නේ ලෝකේ පැත්තට එන්නේ. ලෝකේ අසාරයි, නිවනම නාතයි. ලෝකේ අනාතයි, නිවනම නාතයි. ඔය ටිකනේ යන්නේ. එහෙනම් ලෝකේ අනාතත්වයට හැමදෙස්සම ගෙනත් දාන්නේ කවුද? රූප. රූප උපාදානය තමයි ලෝකේ අනාත පැත්තට අරයි යන්නේ. ඒ උපාදානත්වයෙන් මුදුන නම් මොකද වෙන්නේ? නිවනම නාතයි කියන පැත්තට යනවා. එහෙනම් පිටුදුනේ රූප කියලා කියන්නේ අනිවාර්යම මොකද්ද? ශේ ධම්මයක් නේද? තමන්ගේ ශේ වෙන පැත්තට නේද අරගෙන යන්නේ? තමන්ගේ ගුණ හීන වෙන පැත්තට පහත් වෙච්ච පැත්තට නේද අරගෙන යන්නේ? වැය ධම්මයක් නේද? හැමදෙසෙම වෙනසීමම උදා කරලා දෙනවා නේද? ඇයි ඒ? උප්පත්තියක් හැදුවා නම් ආයි වෙනසෙනවනේ. ආයි උප්පත්තියක් හැදුවොත් ආයි වෙනසෙනවනේ. එහෙනම් හැමදෙසෙම වෙනසෙන පැත්තටමයි නේද අරගෙන යන්නේ? නිවන කියන්නේ වෙනසෙන පැත්තද? නෑ, ඔන්න තේරුම් ගන්න. එහෙනම් හැම තැනකම පිටුදුනේ මොන අවස්ථාවක් ආවත් ඔන්න ඔතන සිහිපත් කරන්න. මොන දෙයක්? මේ බස් එක යනකොට කවුරු එගේ හැපෙන්නේ? මොකද දී? නිඳා කරන්න ඕනේ කෙනෙක් ඉන්නවා. බා හැපි ඇගේ හැපිච්ච කාට නෙමෙයි. නිඳා කරන්න ඕනේ කෙනෙක් ඉන්නවා. ඒ තමයි මොකද්ද? රූප. ඒ රූප වලට ඒ විදිහට නිඳා කරනකොට ඔය රූපේ තියෙන දෙයින් Tamanට දැන් මිනිස්සුන්ට එන හැඟීමක් තමයි රූප නිසා මට හරි ලාභයක් තියෙනවා. රූපයෙන් මහා ලාභයක් තියෙනවා. වේදනාවෙන් මහා ලාභයක් තියෙනවා. ඒකනේ සාර වෙන්නේ ඒක. ඒකනේ අසුරු කරන්නේ ඒක. සා මේ මේ මේ පහ ලාභයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ හින්දා. දැන් වේදනාව විඳින්න කැමති හැම කෙනෙක්. වේදනාව විඳිනවා කියලා කිව්වෙ මොකක්ද? දැනගන්න, හඳුනගන්න. දැනගන්න, හඳුනගන්න හැමතිස්සෙම කැමති. ඔය වේදනාව කියලා කිව්වෙ දැනගන්නවට. වීමක් දැනෙනවට තමයි වේදනාව කියලා කියන්නේ. එහෙනම් දැනගන්න, හඳුනගන්න හැමතිස්සෙම කැමති. හැම මොහොතකම බලන් ඉන්න මොන හරි දැනගන්න, හඳුනගන්න. දැනගන්න හඳුනගන්න ඕන නිසා මොකද්ද කරන්නේ? හදන්න ඕනේ. මොකද්ද? ඒකට කියන සංකාර කියලා. දැනගන්න හඳුනගන්න නම් හදන්න ඕනේ. හදන්න ඕනේ මොකද්ද? විඥානය. විඥානය හැදෙන්න නම් රූප තියෙන. රූපයෙන් තොර විඥානයක් හැදෙන විදිහක් නැහැ. දැකලා දැනගන්න හඳුනගන්න නම් මොකක් ඕනේද? සංකාර ඕනේ. ඒක හදන්නේ නැහැ. මොකද්ද හදන්න ඕනේ? විඥානය. ඒ දැනගන්න හඳුනගන්න මේ කටයුතු වෙන්නේ විඥානය හැදුණු. ඒ විඥානේ හදනන රූප ඕනේ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ඔය පහතරම වටින දෙයක් තවත් නැහැ. සංඥා වේදිත නිරෝධයට ගියාට පස්සේ තමයි පිටින් දැනගන්න හඳුනගන්න එක නවත්තන්නේ. නේව සංඥා නා සංඥායතන කියන අස්ස සමාපත්තිය එහා කෙන වලට ගියාම මොකද වෙන්නේ? දැනගන්න හඳුනගන්න එක තියෙනවා. මේ පණ ටික දැනගන්න හඳුනගන්න. මේ ඉන්න බව දැනගන්න හඳුනගන්න. සාම ජීවිතුන් අතර ඉන්න බව දැනගන්න හඳුනගන්නවා. ඒ ටික කරනවා අන්තිම මොහොතට ගිහිල්ලා. එහෙනම් පුතග්ජනේ කිසිම ධානයක් නැති කෙනෙකුත් මොකද කරන්නේ? ලෝකේ තියෙන හැම එකක්ම දැනගන්න හඳුනගන්නවා. අර අසසමාවද්දී ලාභී අවසාන කෙරවල ඉන්න කෙනත් මොකද කරන්නේ? ලෝකේ තියෙන ඔක්කොම නෙවෙයි. ඒ මොහොතේ ඇති වෙන සංඥා වේදනා වේදනා සංඥා වේදනා සංඥා වේදනා සංඥා ඒ ක්‍රම වේද යනවා. එහෙනම් වේදනා සංඥා යන්න නම් මොකක් වෙන්න ඕනේද? සංඛාර හැදෙන්න ඕනේ. වේදනා සංඥා ගන්න නම් සංඛාර තියෙන්න ඕනේ. ඔය සංඛාරේ විඥානේ හැදුනේ නැත්නම් වේදනා සංඥා ගන්න විදිහක් නැහැ නේද? එහෙනම් සංඛාරේ විඥානේ හැදෙන නම් මොකක් තියෙන්න ඕනේද? අරමුණක් එන්න ඕනේ. හෙවත් රූපයක් එන්න ඕනේ මොකක් හරි. මනෝ අරමුණක් හරියන්නේ මේ මොහොතේ තියෙන මනෝ. ඒ මනෝ අරමුණු අරගෙන අරගෙන මොකද කරන්නේ? වේදනා සංඥා වේදනා සංඥා වේදනා සංඥා දැනගන්න ඕනේ, අඳුන ගන්න ඕනේ, දැනගන්න ඕනේ, අඳුන ගන්න ඕනේ. එහෙනම් පිටුදුනේ මේ දැන ගැනීම හරි ලාභයක් කියලා නේද හිතාගෙන ඉන්නේ? දැන් කෝච්චිය නැග ගහ පත්‍රේ බලන්නේ මොන හරි ටිකක් දැනගන්න, මොන හරි ටිකක් අඳුන ගන්න. කවුරු හරි මොකක් හරි කියන්නේ මට ඇහුනේ අයියෙක්. ඇයි? තව ටිකක් දැනගන්න, අඳුන ගන්න. කවුරු හරි මෙතනින් ගියොත් එමේ පොඩ්ඩක් ඇවිල්ලා බලන්නේ දැනගන්න, හඳුනගන්න. හැමදෙස්සෙම පිළිගන්නේ මේ දැන ගැනීම හඳුන ගැනීම කියන වේදනා සංඥා වේදනා සංඥා වේදනා සංඥා කියන ක්‍රමවේදෙ හැම මොහොතකම ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙනම් යම් කිසි පුද්ගලයෙකුට වේදනා සංඥා ක්‍රියාත්මක කරන්න ඕනේ නම් ඒක ආයි උපදින්නේ නැද්ද ඉතින්? මේ දැන ගැනීම හඳුන ගැනීම කරන්නම ඕනේ නම් පිළිගන්නේ ආයිති උපදින්නම වෙනවා ඉතින්. එහෙනම් යම් කිසි පුද්ගලයෙකුට ඕනකමක් තියෙනවා නම් මට දැනගන්න ඕනෙත් නෑ. මට අඳුනගන්න ඕනෙත් නෑ. හිතන්න කෙනෙකුට ආවා මට දැනගන්න ඕනෙත් නෑ අඳුනගන්න ඕනෙත් නෑ. මට දැනගන්න ඕනේ නැත්නම් අඳුනගන්න ඕනේ නැත්නම් විඥාන ඕනේ නැද්ද? නෑ. විඥාන ඕනේ නැත්නම් සංඛාර ඕනේ නැද්ද? සංඛාර ඕනේ නැද්ද රූප දිලවක් කරන්නේ? බලන්නේ. එහෙනම් ගත නැද්ද? එහෙනම් මේ දැන ගැනීම අඳුන ගැනීම කියලා දැන් නවත්ත ගන්න පුළුවන් නම් කාට හරි. නවත්ත ගන්න කියන්නේ මෙහෙමයි. කාලයකට නවත්තලා තියන්නේ එහෙම නෙමෙයි. ඔය කාලයකට නවත්තලා තියන්න රවටිච්ච පිරිස තමයි මක් කියන්නේ. කාලයකට නවත්තලා තියන්නේ. එයා මොකද කරන්නේ? මොකුත් හිතන්නේ නැතුයි. අසඤ්ඤ සත්ව භාවනා ක්‍රමය කියලා එකක් තියෙනවා. ඕක නිවන කියලා හිතාගෙන ඉන්න ගොඩක් පිරිස ඉන්නවා. මම දැන් මහත්තයාට. අසඤ්ඤ සත්ව භාවනා ක්‍රමය. මොකද කරන්නේ? කිසි දෙයක් හිතන්නේ නැතුව ඉන්නවා. හිත පුරුදු කරනවා කිසි දෙයක් හිතන්නේ නැතුව. එතන තාවකාලිකව මොකද වෙන්නේ? වේදනා සංඥා මක් කරනවා. යටපත් කරන්න හදනවා. ඒ කියන්නේ යටපත් වීම වේදනා සංඥා මට වේදනාව වෙන්නේ සංඥාව වෙන්නේ මම යටපත් කරගෙන ඉන්නවා. එතන වේදනා සංඥා වලට චන්දරාගය නැති කරන්නේ නෙමෙයි හදන්නේ. මම කරන්නේ යට ගහගෙන ඉන්න මොකද වෙන්නේ වේදනා සංඥා නැගෙන්නේ නැතුව පුරුදු කරගත්තා ඕක පුරුදු කරගන්න පුළුවන් මොකොත් හිතන්නේ නැතුව ඉන්න භාවනා ක්‍රමයේ පුරුදු කරගන්න පුළුවන් පුරුදු කරගෙන එතනින් චුත උනාට පස්සේ මොකද වෙන්නේ ගිහලා කෙලින්ම චතුත් අධ්‍යාන බබතලයක් තියෙනවා අසඤ්ඤ සත්‍යය කියලා අසඤ්ඤ සත්‍යය උපදින පිළිමයක් තිබ්බ වගේ ඉපදිලා කාලයක් ගිහිල්ලා ඉවරලා ආයි කඩපාත් වෙනවා මියහට ඉතින් ඒ කාලේ නම් නිවන් ගියා වගේ තමයි එළිය කාලේ ඇයි ශරීරයක් විතරයි තියෙන්නේ රූපයක් විතරයි තියෙන්නේ හිතක් නැහැ ඉතින් ඒක පවතින තාක් කල් මොකද නිවන් ගියා වගේ තමයි කිසි ප්‍රශ්නයක් නැති හිටියයි වේදනා සංඥා දැකෙන්නේ නැහැනේ දැන් සැප වේදනා දුක් වේදනා ආදි වශයෙන් වේදනා සංඥා නේද තියෙන්නේ නේද ඇහැට රූපයක් දැක්කහම වේදනාවක් එන්නේ වේදනාව කියන්නේ මොකද්ද රිදෙනවට නෙමෙයි වේදනාවක් කියන්නේ මොකද්ද වීමක් දැනුණා දැනගත්තා ඊට පස්සේ මොකද කරන්නේ අඳුනගත්තා දැනගත්තා අඳුනගත්තා ඕක තමයි මේ මුළු ජීවිත කාලෙම ඔබ කරන්නේ ජීවිත කාලෙම ඕක කර කර තමයි ඉන්නේ දැනගන්නවා අඳුනගන්නවා ඒ තරම් ඒකට ආසයි එහෙනම් විගදන මේ දැන ගැනීම අඳුන ගැනීම කියන තැනට හේවත් මේ නැත්තම් මේ ස්කන්ධ පහටම දැඩි ලෙස ආස කරන්න හේතුව තමයි ඒව හරි ලාභයක් කියලා හිතාගෙන ඉන්නවා ඒවෑ ලාභද ඔය තියෙන්නේ ඔය ලාභයක්ද දැන් වෙලා තියෙන්නේ එක විනාඩි පහක එක විදිහට ඉන්න බෑ අයියේ ඒක ලැබිච්ච ලාභය. පාරද බහින්න බෑ. හීතලයි. රස්නේ. බස් යනවා. බස් වල හැපෙනවා. මිනිස්සුගේ ඇඟේ හැපෙනවා. ගඳ එනවා. සුවඳ එනවා. දැන් ගඳක් එහෙම ආවොත් මොකද කරන්නේ? බයින් එකෙක් ඉන්නවා. හවුද? ඈ? ඉතින් අල්ලගෙන හිටියම හලකුවට. සාරයි කියලා අල්ලගත්තේ. දැන් එකෙක් ඉන්නවා බයින්. ළමයා නෙමෙයි. ස්වාමි පුරුෂයෙක් නෙමෙයි. යාළුවක් නෙමෙයි. එකෙක් ඉන්නව බයින්න දැන් හැමතිස්සෙම නිගා කරන්නේ. කවුද මේ රූපෙට නිගා කරන්නේ? වේදනාවට නිගා කරන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ නිරන්තරයෙන් නිගා කරනවා කියන්නේ මොකද්ද මේ? අසාරය දකින්න මේ අසාර වෙච්ච රූපේ සාරය කියලා අල්ලගත්ත හින්දානේ මට මේක උනේ. මේ අසාරය කියමු වේදනාව සාරය කියලා අල්ලගත්ත නිසා නේද මට මේක උනේ. ඔන්න හිතනවා හැම මොහොතකම. එහෙනම් බින්දුනි Tamanට අසනීපයක් හැදිච්ච වෙලාවක පවා හිතන්න එකක් තියෙනවා. ඒ මොහොතේ හිතලා බලන්න මට අද මේක වෙලා තියෙන්නේ ඇයි මං ඉපදිච්ච නිසා ඇයි මං ඉපදුනේ ඒ මොහොතේ වෙච්ච උපාදානයන් නිසා එහෙනම් පිංගුතුනි දැම්මට කියන්නේ ඔය වේදනා මේ පරිණෝපපාද චක්‍රයේ වේදනා කියලා කොටසක් එනවනේ ඔය වේදනාවෙන් තණ්හා කියලා කොටසක් එනවනේ එතකොට ඇත්තටම ඔය තණ්හා උනේ මොකටද ඔය කියන උපාදානස්කන්ධ පහට අන්තිමට තණ්හා වෙලා තියෙන බලද්දි ඇයි ලෝකෙටනේ තණ්හා වෙලා තියෙන්නේ ලෝකෙ කියන්නේ උපාදානස්කන්ධ පහනේ ආයි බැලුවා ඇහෙන් රූපයක් දැක්කත් ආයි මොකද්ද තණ්හා උනේ රූපෙට නේද රූපේ මොකද්ද ලෝකේ නේද එතකොට ඔතන රූපෙට විතරක් නෙවෙන්නේ ඇත්තටම වෙන්නේ ඇහෙන් රූපයක් දකිනකොට රූපෙට විතරද තණ්හා ඇති වෙන්නේ ඈ ඇයි ඒ රූපෙන් ආපු වේදනාව කොහොමද එහෙන් ගත අඳුර ගැනීම කොහොමද නෑ ඒකට ආව ඒක හදන්න ගෙනාව සංකාරේ කොහොමද ඈ ඒක හැදෙන්නේ විඥානේ කොහොමද ඔය ඔක්කොම බෑ ඒක කරන්නේ දැන් බොහෝම රස්ති දවසක ෆලූඩ් එකක් බබුද කියලා දැන් ඔන්න ෆලූඩ් එකක් අරගෙන මොකද කරන්නේ? එතන ෆලූඩ් එකක් ගෙනත් දෙනවා. දැන් ඕකනේ තියෙනව මොනවද? අර රෝස් එසෙන්ස් එක තියෙනවා. ඒව නේද? ඒ තියෙනවා. ඊට පස්සේ ඕකට දාපු වතුර තියෙනවා. ඊට පස්සේ අයිස්ක්‍රීම් තියෙනවා. කස කස ඇට තියෙනවා. ඔය ඔක්කොම දාලා ඔය ඔක්කොගේම සංකල්පයෙන් ගෙනත් දෙන්නේ. නේද? එතන ඔය ඔක්කොටම නෙමෙයි දැලෙන්නේ. ඈ අරගෙන ඉතින් අයිස්ක්‍රීම් ටික විතර දැලෙන්නේ. නෑ ඒක බොඩ ගම ඔක්කොටම තමයි ඇලෙන්නේ. අන්න ඒ වගේ තමයි පිඟුතුනි රූපයක් දැක්ක කියලා. ඒ රූපෙට විතරක් නෙමෙයි මේ මොහොතේ ඇලෙන්නේ. ඒ තණ්හිය ආවෙනවා කියන්නේ පස් තණ්හි මහා වෙනවා ටක් ගන්න. ඒ පස් තණ්හම උපාදාන කරගන්නවා ඊට පස්සේ. ඔය පස් තණ්හ උපාදාන කරගත්ත කියලා කියන්නේ ඕකෙන් භවයක් භවක් හැදෙන්නේ ওই විදිහට නේද? ඇයි ඒ ඔය පස් තණ්හ උපාදාන කළා කියලා කියන්නේ පිඟුතුනි ඔය පස් තණ්හ නේද ලෝකෙ කියන්නේ. ඔය පස් තණ්හෙන් තොර ලෝකයක් කොහෙද තියෙන්නේ? ඔය පහෙන් තොර ලෝකයක් කොහෙද තියෙන්නේ? ඔය පහෙන් තොර කිසිම ලෝකයක් නැහැ. එක්ක ඔය පහම තියෙනවා, එක්ක හතරක් තියෙනවා, එක්ක එකක් තියෙනවා. එහෙනම් ඔය පහම හෝ හතරක් හෝ එකක් හෝ තියෙන ඕන දැන තමයි මේ 31 ලෝක ධාතුයි පැනවීම තියෙන්නේ. එහෙනම් ඒ මොහොතේදී උපාදානයක් ගත්තා නම් ඔය පහමනේ උපාදාන කළේ. එහෙනම් ඔය පහ උපාදාන කළා නම් රාග බව, ද්වේෂ බව, මෝහ බව හැදෙන්න විදිහක් නැද්ද? එහෙමම හැදුණා. ඒත් එක්ක උප්පත්ති බවක් හැදෙනවනම් ඒ ඒකෝකාර බව, චතුෝකාර බව, පංචෝකාර බව ඔන්න හැදුණා. ඒ කියේ මොකද? අසංජ සත්‍යයයි අරූපාවචරයයි ඊළඟට රූපාවච අනිත් රූපාවචර ටික සහ කාම ලෝකේ ඔය ටික ඔන්න බව හැදුණා. එහෙනම් දැක්කද උපාදාන පත්‍ය බව හැදෙන හැටි? එහෙනම් ඔන්න බවක් හැදෙනවා. එහෙනම් හැමදෙස්සෙම මේ උපාදාන වෙවි එන්නේ මොකද්ද මේ? ලෝකේ උපාදාන කරනවා ටක් ගාලා මේ පහ උපාදාන කරනවා. හරි, දැන් කනට ශබ්දයක් ඇහුණා කියලා හිතන්න. කනට ශබ්දයක් ඇහිච්ච ගම මොනවද උපාදාන කරන්නේ? බෙරේද? අතද? ඈ අර අර කම්පනියද? මොනවද උපාදාන කරන්නේ? ඒ රූපේ අර ශබ්ද රූපේ උපාදාන කරන්නේ. ඈ ඒක විරර උපාදාන කරන්නේ නැහැ. ශබ්ද රූපේ උපාදාන කරනවා. ඊට පස්සේ ඒ වේදනාව උපාදාන කරනවා. ඇයි ලස්සන ආපු හඳ දෙක දැනෙච්චද? ඒක උපාදාන කරනවා. ඊට පස්සේ ඒකත් එක හදාගත්ත එකක් තියෙනනේ. හදාගෙන ඉවරලා සංකාර කරලා ඉවරලා අපි ගොඩනගාගත්ත දෙයක් තියෙනනේ. අඳුන ගැනීම. ඒ අඳුන ගැනීම උපාදාන කරනවා. ඒ හැදෙච්ච හිත උපාදාන කරගන්න. දැන් මොකද වෙන්නේ? ওই පහ තමයි ආයි උපාදාන වෙලා තියෙන්නේ. එහෙනම් පිඟුදුනි හැම මොහොතකම මේ අභ්‍යන්තර ආයතනය බාහිර ආයතනයකට ගැටිච්ච ගමන් මොකද වෙන්නේ? ওই අතුරට එන ඒවා කොහොම නැයි තමයි අරගෙන ආගන්න මොකක් අස්සේද? රෙද්ද අස්සේ. අර යන අහි අගේට අරහේ යන නයි අරගෙන රෙද්ද අස්සේ දාගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කකුල හැපුණාම අල්ලුමක දෙකට බහිනවා. කකුල හැපිලා වේදනාවක් ආවේ පිඟුදුනි තමන් ඉපදිච්ච හිඳ හැම තිස්සෙම පිඟුදුනි තමන්ගේ උප්පත්තියේ දොස් නගගන්න. නිවන් දකින්න ඕනේ. උප්පත්තියේ දෝෂේ දකින්න. ඉපදිච්ච නිසානේ මේක උනේ. දුකට හේතුව මොකද්ද? දුකක් ආවේ ඇයි? ජාතිය හිඳනේ. මේ මොනම දුකක් හරි ආවන ශෝක පරිදේව නැත්නම් මේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස පියේහි විප්පයෝග අප්පියේ සම්පයෝග යම්පිච්ඡන ලබති සම්පි දුක්ඛ. ඔය හැම දුකක්ම ආවේ එකම එක හේතුවක් නිසා. ඉපදෙච්ච හිඳ කවුරු හරි කෙනෙකුට උපදීම නවත්ත ගන්න පුළුවන් නම් ඔය එකක්වත් එනවද? ඉපදුනේ ඇයි? බව හදාගත්තේ හිඳයි. බව හැදුනේ ඇයි? උපාදාන කරගත්තේ හිඳ. අපි බව හදනවනේ ඒ මොහොතේම. ආ කවුරු කෙනෙක් මම රූප විතරයි රූප විතරයි රූප විතරයි. එතන ඒකත් බවක් හදන්නේ නැද්ද? හදනවා. ඒක මේ භවයට කියනවා අසංජ සත්‍යය කියලා. දැන් අසංජ සත්ව භාවනාවක් කරන කෙනෙක් ඉන්නවා. දැන් ඒක මොකද්ද කරන්නේ? අදමින් එනේ හැම එකම මොකද්ද ගන්නෙ? රූප විතරයි. එතන ෆලූඩේකේ අයිස් විතරයි. අයිස්ක්‍රීම් විතරයි. අයිස්ක්‍රීම් විතරයි. අයිස්ක්‍රීම් විතරයි. අයිස්ක්‍රීම් විතරයි. දැන් මොකද වෙන්නේ? දැන් බව ඒ මොහොතේ බව හදන්නේ නැද්ද? මොන බවද හදන්නේ? ඒකෝකාර බව හදනවා. හැබැයි රාග බව, දේශ බව, මෝහ බව තමයි තියෙන්නේ. කර්ම බව විදිහට. ඒ වගේම ඒකෝකාර බව හදනව නේද හැම මොහොතකම? ඒ භාවනාව කරන හැම මොහොතකම, ඒ ධ්‍යාන සමාපත්තියේ ඉන්න හැම මොහොතකම යාට හැදෙනව මොකද්ද? ඒකෝකාර බව. බලන්න වෙන විදිය. තව කෙනෙක් ඉන්නවා. මට ওই රූප කියන ඒවා නම් පෙන්වන්න බෑ. මට රූප එපා. මට බාහිරින් කිසි දෙයක් එපා. ඔය අභ්‍යන්තරෙන් එනේ වැ මං විඳගෙන අඳුරගෙන ඉඳගෙන අඳුරගෙන ඉන්න. ඔන්න හැම එකක් එනවා යා. එයා මොකද කරන්නේ? එහෙනම් එයා ඒ හැම මොහොතකම හදන්නේ මොකද්ද? චතුෝකාර බව. ඇයි? එයා ඒ හැම මොහොතකම හතරක් උපාදාන කරනවා නේද? මොනවාද? වේදනා සංඥා සංකාර විඥාන. වේදනා සංඥා සංකාර විඥාන. වේදනා සංඥා සංකාර විඥාන. වේදනා සංඥා සංකාර විඥාන. කොහෙන්ද ඒවා ගෙන්න ගන්න? අභ්‍යන්තරෙන් ගෙන්න ගන්න. නිකන් හැදෙන්නේ නැහැ ඒවා. අභ්‍යන්තරෙන් ගෙන්න ගන්න. ආවර්ජනය කර කර අභ්‍යන්තරෙන් ගෙන්න ගන්න. ගෙනගෙන මොකද කරන්නේ? වේදනා සංඥා සංකාර විඥාන. වේදනා සංඥා සංකාර විඥාන. ඒවට ඇලි ඉන්නවා. එහෙනම් ඒ ඇලෙන හැම මොහොතකම එයා හදන්නේ මොන බවද? චතුෝකාර බව. එහෙනම් එයත් ලෝකේ හදනවා. එහෙනම් රාග බව, දෝෂ බව, මෝහ බව හදනවා. උප්පත්ති බව විදිහට චතුෝකාර බවක් හදාගන්න. ඊට පස්සේ තියෙනවා පංචෝකාර බව. ඒ තමයි අර රූපාවචරයේ ඉන්න අනිත්‍යයි කාම ලෝකේ ඉන්න පිරිස. දැන් මොකද කරන්නේ? ඔක්කොම අල්ලනවා. රූපත් අල්ලනවා, වේදනාත් අල්ලනවා, සංඥාත් අල්ලනවා, සංකාරත් අල්ලනවා, විඥානත් අල්ලනවා. ඔය ටික අල්ලන්නේ ඉන්න. ඔය අල්ලන හැම මොහොතකම මොනවද හැදෙන්නේ? පංචෝකාර බව හැදෙනවා. ඉතින් පංචෝකාර බව හදනවා. ඉතින් පංචෝකාර බව හදලා ඕකට ජාතිය ආවට පස්සේ අනේ මට ওই ජාතිය නම් එපා කියලා හරියනවද? නෑ. රහතන් වහන්සේ. රහතන් වහන්සේ ඉන්නවා. මොන ජාතියද අල්ලන්නේ? රූප අල්ලනවද? නෑ මට රූප වැඩක් නෑ. ඇයි උන්වහන්සේ රූප පේන්නේ නැද්ද කියන්නේ? ඇහෙන්නේ නැද්ද? නෑ පේනව ඇහෙන ඔක්කොම වෙනවා. මට වැඩක් නෑ. යාළුවෝ ඉන්නේ මං කිව්වේ. මේක තේරුම් ගන්න හරියට යාළුවෝ. රහතන් වහන්සේ රූප ඇසුරු කරන්නේ හරියට ඔබ ගංජා ගහන යාළුවෙක් ඇසුරු කළා වගේ. හොඳට තේරුම් ගන්න කියන්නේ. ඔබ කැමති නෑ ගංජා ගහන යාළුවන්ට. නමුත් යාළුවෙක් ඉන්නවා ගංජා ගහනවා. ඌ යාළුවෙද නැද්ද? යාළුවෙ. ඇසුරු කරනවා? නෑ. ඇසුරු කරන්නේ. ඇසුරු කරන්නේ යාළුවෝ නැද්ද? යාළුවෝ ඉන්න ඕනේ තමයි ඇසුරු කරන්නේ. රහතන් වහන්සේත් එහෙමයි රූප ගැන. රූප එනවා. ඇසුරු කරන්නේ. යන්න හරිනවා. නයි යනවා. රෙද්ද සෝබා ගන්න. එහෙම යන්න දෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නෑ ඒක නිසා. එහෙනම් මේ රහතන් වහන්සේ හැදෙන භවය මොකක්ද? ඈ වේදනාව එනවා. වේදනා සංඥා උන්වහන්සේ නම් නැගෙනවා. නැතුව නෙමෙයි. දැන් උන්වහන්සේ මොකද උපාදාන කරන්නේ? උපාදාන කරන්න දෙයක් උන්වහන්සේට නැහැ. උන්වහන්සේ මේ ආසාවෙන්ද වේදනා සංඥා ගන්නෙ? ඈ මට වේදනා සංඥා ඕනේ, වේදනා සංඥා ඕනේ, වේදනා සංඥා ඕනේ කියලා හිතන් ඉන්නවද? එහෙම එකක් නෑ උන්වහන්සේ. උන්වහන්සේගේ උන්වහන්සේ මේක වේදනා ආවේ කොහොමද? මට වේදනාත් එපා, සංඥාත් එපා. මට වේදනාත් එපා, සංඥාත් එපා, වේදනා සංඥා නැගෙන විඥානෙත් එපා. විඥානෙ හැදෙන සංකාරෙත් එපා, සංකාරය හැදෙන ධම්මෙත් එපා. එවත් රූපෙත් එපා. මට රූපෙත් එපා, වේදනාත් එපා, සංඥාත් එපා, සංකාරෙත් එපා, විඥානෙත් එපා. මම උඹලට ආස නැහැ, උඹල මාගාවට එන්න එපා. මම උඹලට ආස නැහැ. ඔන්න ඔය දැන තමයි ඔය සිත පිහිටව ගන්න. ඒ ආස නැහැ කී කීදලා හරියන්නේ නැහැ. ඒවා හරියාකාරව දැකලා ඉවර වෙලා ඒවට තියෙන චන්දරාගය තුනී කර ගන්නවා. චන්දරාගය තුනී වෙන තුනී වෙන තුනී වෙන තුනී වෙන පිඟුදුනේ ක්ලේශයන් ප්‍රහාණය වෙනවා. දැන් මේ භාවනාවට හිත දෙන නිසා දැන් බොහෝ පිරිසොල්ට දැන් භාවනා රැලි හැමතැනම නැගෙනවා. ඉතින් භාවනා රැලි නැගෙනකොට ඉතින් අපේ අයත් හිතනවා දැන් අනිත් බය භාවනා කරන්න ඕනේ කියලා. ඉතින් මම ඔබට හැමදෙස්සෙම කියන්නේ භාවනා කරන්න එපා, ධර්මයේ මෙනෙහි කරන්න. හැමදෙස්සෙම උත්සාහ කරන්න ධර්මයේ මෙනෙහි කරන්න හැමතිස්සෙම. දැන් චතුර්ථ ධානයේ සම්බන්ධිත කෙනෙක් ඉන්නවද? ඒක නෑ ඉඳගෙනම ඉන්න ඕනේ. ඈ හිටගෙන ඉන්න ඕනේ. එහෙම එකක් තියෙනවද? එහෙම එකක් නෑ චතුර්ථ ධානයේ සම්බන්ධිත කෙනෙකුට. කතා කරන්න බැරිද? සමාපත්තිය ගැන මේ මම කියන්නේ. චතුර්ථ ධානයේ සම්බන්ධිත කෙනෙකුට ධානයේ ඉන්නකොට කතා කරන්න බැරිද? පුළුවා. ඇයි බින්දුනේ චතුර්ථ ධාන සමා චතුර්ථ ධානයේ සම්බන්ධිත කෙනෙක් අවිඥා පාදක චතුර්ථ ධානයේ සම්වැදුනහම ඒ කෙනාට ඉද්දිවිද ඥානය පහළ වෙනවා. දිබ්බ සෝත ඥානය, දිබ්බ චක්කු ඥානය ආදී වශයෙන් ওই දේවල් පරිත්‍ත්‍ය විඥාන ඥානය ආදී වශයෙන් ওই පංච අවිඥා ලැබෙන්න පටන් ගන්නවා. එහෙමනම් පංච අවිඥාවක් ලැබිච්ච කෙනෙක් ඉන්නවනේ. කවුරු හරි කතා කරන එකක් අහන්න. දිව කන මෙහෙවනවනේ. ඒක නෑ ඒක නෑ අරමුණු කරන්න ඕනේ නැද්ද? එහෙනම් මේ චතුර්ථ ධානයේ ඉන්න ගමන් තව එකක් අරමුණු කරන්න පුළුවන් නේද? මේ ආර්ය චතුර්ථ ධානයේ හරි වෙනස්. එමවනේ ඉස්සරහට දැන් ටික ටික කියනවා දැන් මොකද මේ මේ මේ මේ නැත්තම් පටල ගන්නවා මේ ඔක්කොම පටල ගත්තොත් ඉංගොඳුනි භාවනාවට වැඩිලා පටල ගත්තොත් වැරදි සමාධියෙම නගා ගත්තොත් එහෙම ඔක්කොම ඉවරයි. අබින් කෑව වගේ තමයි භාවනා කරන්න ගත්තහම සමාධිය වලට ගියාට පස්සේ අබින් කෑව හා සමානයි. ශරීරයේ නොදැනී යන සමාධිය. දැන් මහා පතන්දර ශරීරයේ නොදැනී යනවා නම් කොච්චර දෙයක්. දැන් මොකද කරන්නේ? ඉතින් දවසකට පැය 6 භාවනා කරනවා. සමාධි. දැන් පිරිස් කියනවා මම චතුර්ථ ධානයේ ඉන්න සමහර අය කියනවා නේව සංඥා නා සංඥායතනෙ ඉන්නේ කියලා. කොහොමද දන්නේ කියලා හව ගුරුවරයා කිව්වලු. වැඩේ තියෙන පිළිගුණ කවුරු හරි කෙනෙකුට කවුරු හරි කෙනෙක් අස්ත සමාපatti ලාභියෙක් නම් පුංචි හරි අවිඥාවක් වැඩිලා තියෙනවා. අස්ත සමාපත්තියේ මනාවකට ප්‍රගුණ කළා තියෙනවනේ. පුංචි හරි අවිඥාවක් වැඩිලා තියෙනවා. ඒක නාගෙන් අහන්න ඕනේ. පොඩ්ඩක් එහෙනම් මේ බැරිද පොඩ්ඩක් ඉරිදීෙන් පොඩ්ඩක් ඉස්සෙන්න වගේ දෙවරු කියනවා අහන්න කියන්න එපා. එතකොට මොකද කියන්නේ? ලෝකෙනේදී බොරු කියනවානේ. ආ අනේ දැන් විසුද යෝගිවා මෙන්න මෙහෙම එකක් මේ විසුද යෝගිගේ භාර්යාවට ඉතින් ඔබ කියන්නද නැහැ කියලා. මහා විකාරයක් කරගන්නවා භාවනා කරන්න කියලා. ඒවා පිළිත් ගන්නවනේ. කවුරු හරි කෙනෙක් එහෙම කිව්ව ගම මොකද වෙන්නේ? පානේ සාදු. කොච්චර සාදුද? ගොඩක් සාදු. ඉතින් පිළිගන්න. ඈ දැන් අහවලා තමයි අහවලා. දැන් මේ අහවලා අර අහවලා. දැන් පිළිගන්න. ඇයි තවන්ට නැන්නේ? තව කෙනෙකුට තියෙනවද කියලා කියනවනේ. එතකොට මොකද කරන්නේ? ඉතින් පිළි අරගෙන ඉන්න. පිළි අරගෙන පුළුවන් තරම් ඒව කරනවා. දැන් මම ඔබට කියන්නම්. ඔය පොඩි කොටසක් මේ මොකද දැන්නේ? දැන් මේ කමටහන් දෙන්නේ ඔබට මේ ධර්මයේ මෙනෙහි කරන්න. මේ ධර්මයේ මෙනෙහි කරනකොට මම කියන්නම් පිංගුදනේ මේ නිවන් දකින්න ක්‍රමවේදයට යන විදිය. මේ ක්ලේශයන් ප්‍රහාණය වෙන ක්‍රම පහක් තියෙනවා. කමතහනක් අරගෙන ඒ කියේ මොකද්ද? මේ හොඳ ධර්ම දේශනාවක් අහන. අහලා ඉවර වෙලා ඒක තියෙන සාරය මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන අරගෙන ඉස්සෙල්ලා පත 8 7ට හිඳගන්න. එකපාර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් ඔය පැවිද්දටේ යන අයට මුළු දවසම කරන්න වැඩ තියෙනවා. ඒ මේවා තමයි කරන්න තියෙන්නේ. එක එක එන්න ඉස්සරහට 7කට හිඳගත්තා. ඊට පස්සේ 6කට හිඳගත්තා. 5කට 4කට ඔහම ඇවිල්ලා 7 8 1කට හිඳගන්න. 7 8 1කට හිඳගත්තා කියන්නේ පැය 3ක දේශනාවක්. වචන 5කට ගත්තා. අන්න 7 8 1කට හිඳුණා. දැන් මොකද කරන්නේ? දැන් ඒක කියුවේ පතාට එකට හිඳුණා කියන ක්‍රමවේදේ ඒක කියලා නෙමෙයි. ඒක වෙන ක්‍රමවේදයක්. ඒ ගැන මම දැන්ම කතා කරන්න අවශ්‍ය නැහැ. අපේ වැඩ ඔක්කොම ඉවරුණාට පස්සේ ලෝකේ ගැන කතා කරමු. ඈ මේ ලෝකෙන් එතර වුණාට පස්සේ ලෝකේ ගැන කතා කරන්න පුළුවන් ඕන තරම්. ඇයියේ? එහෙනම් නෙළුම් පතේ වැඩිච්ච දිය බින්දුවක් වගේනේ. ඔබගේ හිත එතකොට. නේ දිය බින්දුව නෙළුම් පත උඩ තිබුණා නෙළුම් පතේ ඇලෙන්නේ නැහැනේ. එහෙනම් එදාට ලෝකේ ගැන කතා කරන්න කමක් නැහැ ඕනේ කෙනෙක්. එතකන්නම් කතා කරන්න එපා. හක්ක දෙවියන් ගැන කතා කළොත් එහෙම එතනින් යන හිනමවනමක් වෙන්නද? හක්ක දෙවියන්. ඕක තමයි විදිහ. හොඳ සල්ලිකාරකගේ කතා කරලා ඉන්නේ විනාඩි 5. ආපු දවස් ඉඳලා මොකද කරන්නේ? ඉඳගෙන ඉන්න බෑ පුටුවක. ඒ තරමට හිත වේගවත්. මොක කරන්නද? තල්ලි හොයන විදිය. ඈ අරු එහෙම කළා තියෙනවා. ඈ මටත් පුළුවන් එහෙම කරන්න. ඈ කී කී මොකද කරන්නේ? ඒක ඔස්සේ දුවන. ඕක තමයි විදිහ. කොහේ හරි ඇලෙන්න බලාගෙන තමයි ඉන්නේ. දැන් මේක බලන්න. භාවනා දැවෙද්දී පතාට එකට ඉඳගෙන දැන් මොකද කරන්නේ? දැන් මේක වඩන. මේක වඩනකොට පයක් දෙකක් ඔහොම වදාගෙන යනකොට පින්වතුනි ඉස්සෙල්ලා මේ කෙලෙස් තදංග ප්‍රහාණයටපත් වෙනවා. තදංග කියලා කියන්නේ පින්වතුනි තත් අංග. ඒ මොහොතට තත් පරය කියලා කියන්නේ මොකද්ද? මොහොතක් පරයලා ගියා. තත් කියලා කියන්නේ මොහොතට. තත කියලා කියන්නේ ඒක මොහොතක් නෙදෙන්නේ ඒක. තතක් තතකින් දෙනවද මේ ලොකු කාලය? නෑ තතකින් දෙන්නේ එක මොහොතක්. එහෙනම් ඔන්න මොහොත ගත්තා. එහෙනම් මොහොතක් පරේල ගියාට තත්පරය කියලා කිව්වා. එහෙනම් මේ තදංග ප්‍රහාණය වෙනවා. තත් අංග ප්‍රහාණය වෙනවා. ඒ කියන්නේ මොකද? ඒ මොහොතට ප්‍රහාණය වෙනවා. භාවනාවේ විනාඩි 10ක් පැය භාගයක් හෝ පැය දෙකක් හෝ ඉන්න මොහොතටම කියනවද? රාග දේශ මොහ ප්‍රහාණය. සීලු සියම් නෙමෙයි. ඒ මොහොතේ ප්‍රහාණය වෙනවා. භාවනාව නැගිලා අහන බැලුව ගමන් මොකද උනේ? හානේ ශහ ලස්සන කෙල්ල නියමයිනේ. කසාද බැඳ ගන්නනේ. ඔන්න හිතනවාද? හැබැයි ඉන්න කම මොකද උනේ? ඉන්න කම රූපත් එපා, වේදනාත් එපා, සංඥාත් එපා, සංකාරත් එපා, විඤ්ඤාණත් එපා. හැබැයි මේකෙන් අවදි වෙච්ච ගමන් මොකද උනේ? යථා ලෝකයට ආපු ගමන් ආයසරයක්. ඔන්න අරකට ඕනේ, මේකට ඕනේ, මේකට ඕනේ, මේකට ඕනේ. එහෙනම් ඔන්න තදංග ප්‍රහාණය වෙලා තිබුණේ ඒ වෙලාවේ. එහෙනම් ඒ වෙලාවේ කාර්ය දෙදුණා හරි හරි මම වැඩේ කරගත්තද? ඇයි ඒ? දැයිද මං ඔක්කොම දැන් මට ආගදේශ මොහො නැහැ වගේ මූත් හිතරෙන්නේ නැහැ නේ જાතියව ඈ බලන්නකෝ ඉතින් මට එහෙම වුණානේ කී කී යනවා ඊට පස්සේ අසුචි පොඩ්ඩක් අතට අරගෙන ඉවරලා මොකද කියන්නේ මේ බලහංග මගේ අසුචි කොට කෝපෙන්නහ උඹගේ අසුචි කොට ඔය බලහ උඹට වඩා මගේ වැඩි මේ ශාස්ත්‍රුන් වහන්සේ නිගා කරලා තිනවා මේ වැඩේ නිසා කවුරු හරි කෙනෙක් ධානයක් ලැබුව කියලා ඒව හැම මුදුන් කරන්න යන්න එපා ඔබ පරදිනවා ඒකයි මම කියන්නේ මේ ඔබගේ හොඳට කියන්න කියන්නේ කාටවත් පහර ගහනවා නෙමෙයි මම ඔබට කියනවා ධර්මයේ හැසිරෙන්න කියලා. මම තරම් කියන කෙනෙක් තවත් නැතුව ඇති මේ මේ කාලේ. ළමයව දාලා කියලා වැඩිදියන් කියලා කවුද කියන්නේ? මං කියනවා. ඒ ඔබට තියෙන ආදරේ හින්දා. ඔබ පවු නැත්තා. අවසානයේ මහා විනාශයක් එන්නේ. මේ කියපු කතාව වැරදි වෙන්න පුළුවන් ලෝක සම්මතයට. ඔබ පැවිදි වෙලා ඔබ මහලු වෙලා ගිහිල්ලා ඔබට නිවන් දැක ගන්න බැරුණා. ඒකට කවුද කතා කරන්නේ? ළමයා එනවද? අර අපවාද කියන ආපුවා එනවද? ඔය කවුරුත් එන්නේ. ඔබ මැරලා අපාගත වෙනවා. මොනවාද ඊට පස්සේ ඉතුරු වෙන්නේ? එහෙනම් මම ඔබට කියනවා පිංගුදලි ගත වෙන හැම තප්පරෙම ධම මෙනෙහි කරන්න. හෙවත් භාවනා කරන්න. හැම තප්පරේ හැම තප්පරේම ධම වෙනෙහි කරන්න. ඒ වගේම මම කියනවා ඔය අසූචි පොඩ්ඩක් අතේ තියාගෙන මගේ ගොඩ වැඩි මගේ ගොඩ වැඩි එහෙම කියන්න යන්න එපා. උතන්ට කියන්න කිව්වොත් එහෙම ඔබ පරදිනවා. මඩ දැන් චතුත් අධ්‍යානේ මඩ දැන් ဒုတိය අධ්‍යානේ දැන් ဒုတိය අධ්‍යානේ ඈ ආදි වශයෙන් ඕවා එහෙම කිය කියන්න යන්න එපා. ඒ මාර්ගයත් වැඩේ හැටි මම කියන්නේ. එතකොට ඔබට දැනගත්ත හැකි ඔබට චතුත් අධ්‍යානේ වැඩලා තියෙනවා නම් ඒ කොයි ආකාරයේද කියලා. ඔය හරි ගමේද හැදලා තියෙන්නේ. මොකද සමහරු කියන්නේ චතුත් අධ්‍යානේට එන්න නම් හුස්ම වැටෙනවා කොහෙද කියලා. හුස්ම වදිනවා නලල් තලේ. එතකොට චතුත් අධ්‍යානේ. නැත්නම් හිස්මුදුනේ. හිස්මුදුන මනාකොට දැනෙන්න පටන් ගන්නවා. අන්න එතකොට චතුත් අධ්‍යානේ කියන අය ඉන්නවා. එහෙම ඒවා ඇති කොහේ හරි. හැබැයි සාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය එහෙම එකක් නැහැ. මොකද නිවන් දකින්න නම් බුද්ධ ධර්මයේ පෑ ගන්න. එහෙනම් සාස්ත්‍රුන් වහන්සේගේ ක්‍රමවේදයෙන් පිටට යන්න බෑ. එහෙනම් සාස්ත්‍රුන් වහන්සේගේ ධානාංග මොනවද කියලා දෙන්න. හරිද ඒ කවුරු හරි කියන්නේ ධාන බලාගෙන භාවනා කරනනේ දෙක මොඩේ. මම කියන්න තියෙන්නේ එච්චරයි. ඒක මොඩේ. එතන අරමුණ මොකක්ද? අරමුණ නෙවෙයි. ඒ කියන්නේ මේ හැමදෙස්සම ස්පර්ශ කරන්නේ මොකක්ද? නිවන නෙවෙයි. මොකක්ද? ධානේ. ධානේ. ධානේ. දැන් නැගී. දැන් නැගී. ඇයි? එහා ගෙදර කාට නැගුණනේ? දැන් නැගී. මට නැගෙයි දැන්. ධානේ නැගී. ඒක හිතාගෙන තමයි දැන් භාවනා කරන්නේ. ඕවා මහා විකාර වැඩ. නිකන් කාලේ නාස්ති කරගන්න අපරාධයි. මෙයා කිව්වම තමයි දොස් දකින්නත් පුළුවන් මේ වෙන. මිනිසුන්ට අපහාස කරනවා කියලා. එහෙම එකක් නෙවෙයි. කරන අයට අපහාස කරනවා නෙමෙයි. මේ කරන්න යන අයට කියනවා මේවට අහු වෙන්න එපා කියලා. දැන් එතකොට දැන් අර විදිහට කරගෙන යනකොට ඒ මොහොතේ තදංග ප්‍රහාණය වෙනව කෙලෙස්. එතකොට ඒ මොහොතේ තදංග ප්‍රහාණය වෙලා ඔන්න එහෙම හිටියා. ඊට පස්සේ ඔක කාලයක් තව ප්‍රගුණ කරනවා. කාලයක් ප්‍රගුණ කරනකොට මොකද වෙන්නේ? විස්කම්මන ප්‍රහාණය වෙනවා. විස්කම්මන ප්‍රහාණය වෙනවා කියන්නේ යම් කාලයකට මේක නතර වෙලා තියෙනවා. රාග දේශ මොහය. ගොඩක් දුරට එතන යටපත් වෙනවා. තව ටිකක් ඕක කරගෙන යනකොට මේක සමුත්ත්‍යද ප්‍රහාණය වෙනවා. සමුත්ත්‍යද ප්‍රහාණය වුණා. තාම අරිහත්ත්වේ ලැබිලා නැහැ. අරිහත්ත්වේ ලැබෙන්න නම් පටිපස්සද්දි ප්‍රහාණය වෙන්න ඕනේ. එතකොට මාර්ග චිත්තේදී අවසාන මාර්ග චිත්තේදී පටිපස්සද්දි ප්‍රහාණය සිද්ධ වෙනවා. ඒත් එක්කම නිස්සාරණ ප්‍රහාණය සිද්ධ වෙනවා. ඔය කරුණු පහම සිද්ධ වෙනවා. ඔය කරුණු පහ සිද්ධ වුණාම තමයි අරහතුන් වහන්සේ ලෝකෙ විහි වෙන්නේ. එහෙනම් සමුච්ඡේද ප්‍රහාණය සිද්ධ වෙලා තියෙන වෙලාවෙත් තාම මාර්ගඵල ලැබිලා නැහැ. ක්ලේශයන් 99.99ක් ප්‍රහාණය කරලා තියෙන්නේ. නමුත් තාම අරහත් මාර්ගඵලය ලැබිලා නැහැ. අරහත් මාර්ගඵලය ලැබෙන්න නම් අනිත් ප්‍රහාණ දෙකත් සිද්ධ වෙන්න ඕනේ. ඉතින් එහෙම ක්‍රමවේදයකට යන්නේ. එහෙනම් දැන් මුලින්ම පටන් ගන්නනේ කොතනින්ද? පටිපස්සද්ධි ප්‍රහාණයෙන්ද පටන් ගන්න? ඈ? ඒකෙන්ද පටන් ගන්න ඕනේ? නැත්තම් නිස්සාරණ ප්‍රහාණයෙන්ද පටන් ගන්න ඕනේ? නැහැ. පටන් ගන්න ඕනේ පල්ලිහාමතනින්. පල්ලිහාමතනින් පටන් ගන්න නම් මොකක් තියෙන්න ඕනද ඉස්සෙල්ල? ඔය මානෙ අඩුවක් තියෙන්න. මානෙ නතර කරගන්න. අනිත් අයත් එක්ක කම්පයා කරන එක නවත්තන්න. හීනමාන, සෙය්‍යමාන, සදිසමාන කියලා මෝඩ වැඩ තුන කරන්න එපා. අනේ අනිත් එකාට චතුත් අධ්‍යානෙදී යන්න පුළුවන් නේ මට තාම මොහුම් බෑනේ. ඈ? ඔය මෝඩ වැඩ පිළිවෙලට යන්න එපා. කිසිම ධානයක් නොලබහලි නිවන් දකින්න පුළුවන් නම් ඒක නෙමෙයිද ඕනේ? ඒක නෙමෙයිද ඕනේ? දැන් ඔබට ඕනේ නිවන් දකින්නද උඩින් යන්නද? අන්න එතනයි දකින්න ඕනේ හැමතිස්සෙම. දැන් කෙනෙක් දැන් මුගලන් හාමුදුරුවෝ ඉන්න කාලේ ගියේ හිටියන නිවන් දැකලා අමාරයි. ඇයි ඒ? ඈ? උන්වහන්සේ වෙන ඉරිදි දැක්කට පස්සේ මොනවද හිතෙන්නේ? මං කවද්ද මේව කරන්නේ? උන්වහන්සේ ගිහිල්ලා දැන් හොඳට බලන්න. කටරි මහත්තයෙක් ගාවට මුල් කාලේ යන කවුරු හරි ගෝලයෙක් ගියාම ඒ කටරි මහත්තයාගේ මුලින්ම අහන්නේ මොනවද? ආරක්ෂා මන්ත්‍රයක් දෙනවද? ඒව නෙමෙයි අහන්නේ. අහන්නේ මේ වැඩක් වෙන්නුද? අන්න එකක් පොඩ්ඩක් කියලා දෙන්න. ඈ? තටුවක් උඩින් ඇවිද්දවන්න වගේ එකක් කියලා දෙන්න. පිල්ලියක් නැගිට ඔය හැටි කියලා දෙන්න. ඒව තමයි අර මුලින් වෙන එක අහන්නේ. ඇයි ඒ? ඒවනේ ලොකු වැඩ විඥා. නිවන් දකින්න තැනත් ඕතනම තමයි තියෙන්නේ. ඔක්කොට මෙතන ඔලුව තියාගන්න අර දේවල් වලට. අහලා තියෙනවනේ ඒකනේ වෙලා තියෙන්නේ. එහෙම මෙහෙම අහලා තියෙනවා. එහෙම මෙහෙම අහලා තිබිච්ච ගමන් මොකද්ද වෙන්නේ? ඔක්කොම ඔලුවට එන්නේ ඒව තමයි. භාවනාවට ඉඳගත්තාම නිවන් දකින්න අරමුණෙන් භාවනා කරන්නේ 1%. 99%ක්ම භාවනා කරන්නේ මොනවා ගන්නද? ධ්‍යාන ලබන්න. නිවන මෙනෙහි කර කර නිවන මෙනෙහි කර කර භාවනා කරන්නේ 1%. ඉතුරු අයට ඕනේ මොනවද? ධ්‍යාන ලබන්න. ඇයි? ඉතින් කවුරුහරි කෙනෙක් කියනවනේ, ආ මට ධ්‍යාන ලැබුණා. දැන් එතනින් එහාට ඉතින් ඒක ලබන්න තමයි උත්සාහ කරන්නේ. දැන් අපිට දෙයක් ලබන්න උත්සාහ කරනකොට අපේ හිත අපි රවට්ටන්නේ නැද්ද? අපේ හිත හදලා දෙන්නේ දාවතනට. දැන් හොඳම උදාහරණයක් තමයි දැන් මේවා ගැළපෙනවද දන්නේ නැහැ කොයිතරම් දුරට හැමෝටම. දැන් මේක විශේෂයෙන් පිරිමියාට නම් පුළුවන් ඔළුවට ගන්න. අර පොල්ලක එල්ලිලා කොල්ලෝ ඔළුව උස්සලා අර බාර් එක්සයිස් කරනවා කියලා කියන්නේ කරන්න එක. අත් දෙකෙන් ඒ පොල්ල පල්ලෙහාට ඇදලා තමන් ඇඟ ඒ පොල්ලට උඩින් දාන්නේ, ආයි පල්ලෙහාට ඇවිල්ලා ආයි උඩට දාන්නේ, ඔහොම වැඩ පිළිවිදල කෙදෙන්නේ. 10ක් 12ක් කියලා දැන් ඔන්න එකේ හිතාගෙන මම 20ක් කරනවා. දැන් 15ක් අමාරුවෙන් කරගත්තා. දැන් 20ක් කරනවා කියලා හිතාගත්තේ. දැන් මොකද කරන්නේ? දැන් ගහනවා බාර් කාලේව. ඇයි? කොහොම හරි ඕනේ මොනවා කරගන්න ඕනේ? 20ක් ගහ ගන්න ඕනේ. 20ක් ගණ ගන්න ඕනේ නිසා මොකද කරන්නේ දැන්? දැන් අර යන්තම් අද්දේ යන්ත එක එක අඟලක් උස්සලා ආ 19 ආයි. තා අඟලක් උස්සලා 20 ආයි. මුලින් ගහපුවා කොහමද කියන්නේ? මුලින් බාර් එක්සයිස් කරනකොට දෙලින්ම බෙල්ලත් යනවා අර බාර් එකට වඩා උඩ. එහෙම කියලා තමයි එහෙම මුලින් ගහගෙන ආවේ. හැබැයි අමාරු වෙන හැබැයි මොකද්ද ඕනේ කරලා තියෙන්නේ දැන්? 20 ගහ ගන්න ඕනේ කරලා තියෙන්නේ. ඔන්න ඔතනයි පිංගුතුනි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඔහු කොහොමද නිවන් දකින්නේ? මේ හිත රවට්ටන වටක් ගන්න. ඔබ ධානයක් මෙනෙහි කරපු ගමන් මම මේක ගන්නවා කියලා මෙනෙහි කරපු ගමන් ඔබම දන්නවා ධානාංග ලක්ෂද? ඉගෙනගෙන තියෙන. ඉගෙනගෙන නැත්තම් කමක් නැහැ. ඔබ කිසිම ධානාංගයක් දන්නේ නැහැ. එමේන දැනෙන එක ගිහිල්ලා දැන් කොහෙන්වත් දන්නේ නැහැ කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් අපි සූත්‍රෙක් කියලා හිතන්නකෝ. දැන් ඕවා කිසි දෙයක් අහලා නැහැ. ඒක භාවනා කරනවා. ගුරුවරයා කියනවා භාවනා කරගෙන යනකොට මේ මෙන්න මේ ක්‍රමවේදයට භාවනා කරන්න භාවනා කරගෙන යනකොට දැනෙන ඒවා කියන්නකෝ. හරිද? ඌ ඇවිල්ලා කියනවා ඔළුව නැති වුණා වගේ දැනුණානි. කියනවා නෑ. ඒක නෙමෙයි. නෑ ඌ ආයි භාවනා කරනවා. කඳ නෑ වගේ දැනෙනවානි. නෑ ඒකත් නෙමෙයි. හැබැයි භාවනා කරන ගුරුවරයා කියන්නේ නෑ මොකද්ද හරි එක කියලා. අන්න එහෙම කියනනම් මොකද වෙන්නේ? වැඩේ කෙරෙනකන් ඌ කරනවා. හැබැයි හරි එක කිව්වොත් එහෙම මහා සුවයක් දැනෙනවා කිව්වොත් එහෙම මොකද වෙන්නේ? දැන් සුවය දැනින්නේ කොයි වෙලාවෙද? ඒක තමයි අරමුණ. අරව කැලේ. ඒකයි පිංගුදින කියන්නේ මේ මේ මේවා හරි භයානක තැන්. මේ ඔබට පෙන්눔 කරලා දෙන්නේ පිංගුදින නැත්නම් ඔබ නිකන් අමාරුයි වැටෙනවා. ඔබ හිතාගෙන ඉන්නවා හරි වැඩේ කරගත්තයි කියලා. නමුත් වැඩේ කෙරිලා නැහැ. සමහරවිට සම්මුච්ඡේද ප්‍රහාණය වෙලා නැහැ. විස්කම්බන ප්‍රහාණයක් විතරයි වෙලා තියෙන්නේ. ටික කාලෙකට තිබිලා ආයෙ එනවා ඊට පස්සේ. හොඳ බූට් එකක් ආපු කොල්ලේ. ඒ කිව්වේ අධික දුක් වේදනාව දීලා කෙල්ලෙක් කොල්ලෙක් එක තරහ වුණා නේද? ඒ කොල්ලට විස්කම්බන ප්‍රහාණය වෙනවා නේද කෙල්ලංගු ටික කාලෙකට? ඔන්න විස්කම්බන ප්‍රහාණය. ඒ කිව්වේ මොකද්ද? කෙල්ලෝ නම් එපාමට. ඒ හොඳ කෙල්ලෙක් ඉන්නවා. මට එපා. ඒ මත්තෙම එන්නේ. හැබැයි ටික කාලයක් ගියාම මොකද වෙන්නේ? ඌම යනවා තව එකක් පස්සේ. ඔන්න ওই විදිය තමයි කෙලේශිරුත් මේ කටයුත්තේ වෙන්නේ. ඉතින් ඒක නිසා පිළිදෙන පරිස්සම් වෙන. මේ හැම තැනකින් ධානාංග හිතේම වාගෙන ඒව එනකම් බලන් ඉන්න එපා. හින ගෙහිච්ච දෙන් ධාන වලට මොකද්ද කරන්න තියෙන්නේ? තම නිවනනේ නිවන ස්පර්ශ කර කර රාගයෝ සේවේවා, ద్వේෂයෝ සේවේවා, මෝහයෝ සේවේවා ඔය ටික කරගෙන යන්න. එතකොට පිංගුදිරි ආර්ය ධානය ලැබෙන්න පටන් ගනී. දැන් බලමු මොකද්ද ආර්ය ධාන ලක්ෂණ මොනවද සාතුරුන් වහන්සේ කියලා තියෙන්නේ? සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ඥානං උපසම්පජ්ජ විහෙරති. එතකොට සවිතක්ක සවිචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ඥානය. දැන් සවිතක්ක විතක්ක විචාර කියලා කිව්වොත් එහෙම අව්‍යාපාද සංකල්පන, විහිංසා සංකල්පන, අවිහිංසා සංකල්පන, ව්‍යාපාද සංකල්පන, ඔය ඔක්කොම ඕකට අයිති. නෙක්ඛම්ම සංකල්පන ඊළඟට ඔය ඔක්කොම අයිති ඔය. ඔය කියන විතක්ක ਵਿਚාරයට. එහෙනම් සවිතක්ක සවිචාර කියපු ගමන් මේක නාද නැగిලා එන්න ඕනේ මොකද්ද? සවිතක්කෙන් සවිචාරයෙන් මෙයාට එන්න ඕනේ එක දෙයයි තියෙන්නේ. ඒ තමයි මොනවද? නෙක්ඛම්ම සංකල්පනා මූලික වෙන්නේ. මේ ශාස්ත්‍රුන් වහන්සේගේ දෙයක්. නෙක්කම්ම සංකල්පන. අවිහිංසා සංකල්පන. අව්‍යාපාද සංකල්පන. ඕවා තමයි මූලික වෙන්නේ. ඕවා මූලික උනේ නැත්තම් සවිතක්ක සවිචාර නැගින්නේ නැහැ. විතක්ක විචාර ඕනෙහිකට නැගෙන්න පුළුවන්. සාස්ත්‍රුන් වහන්සේ කියලා තියෙන මොකද්ද? සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං ප්‍රතමජ්ජානං උපසම්පජ්ජ විහෙරති. සවිතක්ක සවිචාර කියලා වචන දෙකක් තියෙනවා. පැහැදිලි කරගන්න ඕනේ හොඳට. විතක්ක විචාර නෙමෙයි. කොහෙවත් කියන්න එපා විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රතමජ්ජාන හිත කියලා. ඕක දැන් පාලි හරි අභිධර්මයේ හරි මොකක් හරි මේ මේ විභාගෙන් ලියන්න ගියාම ප්‍රථම ඥානයේ ලක්ෂණ කියන්නේ කිව්වම මොකද කියන්නේ? විතක්ක විචාර පිහිටසුක ඒකක්කදා සහිත ප්‍රථම ඥාන සිත්. එහෙම කියලා හරියන්නේ. සවිතක්ක සවිචාර වෙන්න ඕනේ. සාත්‍රුන් වහන්සේගේ ධ්‍යානෙ එහෙම. එහෙනම් සවිතක්ක සවිචාර වෙන්න නම් මොනව නැගෙන්න ඕනේද? අව්‍යාපාද වෙන්න ඕනේ. විහිංසා වෙන්න ඕනේ. නැද අවිහිංසා වෙන්න ඕනේ. ඊළඟට නෙක්කම්ම වෙන්න ඕනේ. නෙක්කම්ම කියේ මොකක්ද? දැන් අව්‍යාපාද කියන්නේ මොකද්ද කියලා දන්න. ඒ තරහ ක්‍රෝධ සහිත සිතුවිලි එන්න විදිහක්. ඒවත් එක නම් මේක කරන්න බෑ. දැන් බැරිද වෙන ධ්‍යානයක් වඩන්න? තරහ ක්‍රෝධ සිතුවිල්ලක් එක්ක. ඕකට හෙන ගහපන්, ඕකට හෙන ගහපන්, ඕකට හෙන ගහපන්, ඕකට හෙන ගහපන්, ඕකට හෙන ගහපන්. ධ්‍යාන නැගෙන්නේ නැද්ද? නැගිනවා. හැබැයි සම්මා ධ්‍යාන නැගෙන්නේ නැහැ. දැන් නිවන් දකින්න මොන ධ්‍යානද ඕනේ? මේ මහ ලොකුවට කිව්වට හරියන්නේ නැහැ කියලා දෙන අපිට මේ ධ්‍යාන ලබන්න ඕනේ අපි නිවන් දකින්න. එහෙම කිව්වට හරියන්නේ නැහැ. ඒකට තව වචනයක් දාන්න ඕනේ මොකද්ද? සම්මා ධ්‍යාන ලබන්න ඕනේ නිවන් දකින්න කියලා. ඒකත් හොඳට මතක තියාගන්න. සම්මා ධ්‍යානයි නැගෙන්න ඕනේ. නිකන් ධ්‍යාන නැගෙන එක සම්මා සමාධිය නැගෙන්න ඕනේ. නිකන් සමාධිය නැගිල හරියන්නේ නැහැ. එහෙනම් සම්මා සමාධිය නැගෙන්න නම් සවිතක්ක වෙන්න ඕනේ, සවිචාර වෙන්න. එහෙනම් නෙක්ඛම් මේ නැගෙන්න ඕනේ පිඟුතුරි ඔතනදී. නෙක්ඛම් මේ කියලා කිව්වේ මොකද්ද? නික්ම යාම මොන වෙන්ද? රාගයෙන් නික්ම යන්න ඕනේ. ద్వේෂයෙන් නික්ම යන්න ඕනේ. මෝහයෙන් නික්ම යන්න ඕනේ. එහෙනම් රාගක්කේ නිබ්බහනක් නේද ආයි නැගිලාවිලා තියෙන්නේ. අන්න හොඳට බලන්න නැගිලාවිලා තියෙන්නේ. එහෙනම් සවිතක්ක සවිචාරයේ එහෙනම් පිටුදී අපි ඒ වෙලාවේ ගන්න කමටහන. සවිතක්ක සවිචාර ස්වභාවයෙන් එන්න ඕනේ. එහෙනම් මේ කමඨහනේ අන්තර්ගත වෙන්න ඕනේ රාගක්ඛයෝ නිබ්බහනං, දේශක්ඛයෝ නිබ්බහනං, මෝහක්ඛයෝ නිබ්බහනං. ඔය කරුණු තුන හොඳට ඇතුලේ තියෙන්න ඕනේ. එහෙම නැති කිසිම කර්මස්ථානයක් වඩලා සම්මාදයානයක් ලබන්න බෑ. ඔන්න ගත්ත එක. ඒකයි කියෙපිට නිවන් මඟ තියෙනවා. ඕනේ කෙනෙක් ඇවිල්ලා නිවන් දකින්න. මේ ගොඩනැගිලි ටික හදාගත්තට පස්සේ කොහේ මහන වෙලා හිටියත් ප්‍රශ්නයක් නැහැ. කවුරු ගුරු උරත් කවුරු උපාධි උරත් ප්‍රශ්නයක් නැහැ ඇවිදලා නිවන් දැක. මාර්ගය කියලා දෙන්න. පුළුවන් විදිහට සියල්ල දන්නවා කියලා නෙමෙයි කියන්නේ. අවබෝධ කරගෙන යනවා. මම්මුලා වෙන්නේ නැහැ. ඇයි ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයෙන් පිට එක අඩියක්වත් තියන්නේ නැහැ. මැරුවා. ඕනේ සීටි බෝලයක් ඕනේ කෙනෙක් ඕනේ ඩෙගාවක් නටා ගත්තේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මට කී දෙනෙක් ඇවිල්ලා කියලාද මම දැන් නේව සංඥා නා සංඥා යදෙනී ඉන්නේ කියලා මයි ගුරුවරයා කියලා තියනවා කියලා. එහෙම වුණා කියලා මට ඕනේ ගමත් දිනවා නේව සංඥා නා සංඥා යදෙනී. නෑ මට ඊට වඩා යන්න තැනක් තියෙනවා. ඒක තමයි නිවන. ඔය මොනවට ලැබුණත් ඒක නැත්තත් ඒක මට යන්න ඕනේ නිවනට. මට මේ රාගයේ කරදරයක් ඒක ප්‍රහාණය කරන්න. ද්වේෂයේ කරදරයක් ඒක ප්‍රහාණය කරන්න. මෝහයේ කරදරයක් ඒක ප්‍රහාණය කරන්න. ඒක ප්‍රහාණය කළාට පස්සේ ඕනේ. උඩින් යන හම්බුණත් එකයි විමින් යන හම්බුණත් එකයි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට සවිතක්ක සවිචාර හරි. දැන් සවිතක්කන් සවිචාරං විවේකජං ප්‍රීති සුඛ. ඔන්න දැන් කවුරුන් දුනක් ආවා. දැන් විවේකජං කියලා කිව්වේ මොකද්ද? මේ හිත මොකද මේ දැන් මේ හිතවල ස්වභාවයක් තියෙනවා පංච නීවරණයන්ට හැමතිස්සෙම අහුවෙන. ඒ පංච නීවරණයන්ගෙන් යටපත් වෙලා ඒ පංච නීවරණයෝ අයින් වෙලා ඉවර වෙලා ගත්ත කර්මස්ථානයට හිත නතු වෙනවා. ඔන්න කියන විවේකජං. විවේක සුවයෙන් ඉන්නවා එහෙම නෙමෙයි. කර්මස්ථානයේ හිත නතු වෙනවා. කර්මස්ථානයේ තමයි දැන් මේ හිත යන්නේ. විවේකජං. මේ කර්මස්ථානයේට මේ හිත යනකොට ඔන්න දැන් මේ ආර්ය ධ්‍යානක් වැඩෙන හැටි හොඳට බලන්න. දැන් ප්‍රීති සුඛං කියලා එකක් කිව්වා නේද? දැන් ওই ප්‍රීතිය කොහොමද ඇති වෙන්නේ? මේ කර්මස්ථානයේ මෙනෙහි කරගෙන යනකොට පිටුදාර හිතේ තිබිච්ච කෙලෙස් වලින් නැහැවිලා තිබිච්ච මේ හිත දහජරා ගති දිවිච්ච හිත ක්‍රමක්‍රමයෙන් සුද්ධ වෙනවා. ඒකේවර උපාදාන ස්කන්ධයන්ට තිබිච්ච උපාදාන වීමේ දැඩි ගතිය ක්‍රමක්‍රමයෙන් මක් වෙනවද? අඩු වෙනවා. ඒ ක්‍රමක්‍රමයෙන් අඩු වෙනකොට පිංගුදිනේ අප්‍රමාණ ප්‍රීතියක් ඇති වෙනවා හිතේ. ඒ ප්‍රීතිය නිරාමිසයි. කාමක ප්‍රීතියක් නෙමෙයි ඒක. නිරාමිස වූ ප්‍රීතියක් ඇති වෙනවා. අන්න ඒක තමයි ඔය කියන ප්‍රීතිය. එන නෙක්ඛම්ම්‍ය නැතුව පුළුවන්ද කරන්න? සවිතක්ක සවිතාරහෙවත් ඒ නෙක්ඛම්ම ක්‍රමවේදේ නැතුව පුළුවන්ද මේක කරන්න? එන මේ කර්මස්ථානයෙන් පිරිසිදු වෙනවා මේක. කර්මස්ථානයෙන් පිරිසිදු වෙනකොට තමයි අර හිත තුල නැගිලෙන්නේ මහා චිත්ත ප්‍රීතිය. ඒ චිත්ත ප්‍රීතිය නැගිලෙනකොට පස්සද්ධියක් නැගෙනවා. ඒක උතන සඳහනක් නෑ. නමුත් පස්සද්ධියක් නැගෙනවා. කායික මහ සැහැල්ලුවක් දැනෙනවා. කායික සැහැල්ලුවක් දැනෙන්න පටන් ගන්නවා. අර මෙච්චර කල් මේ හිත දැන් හිතේ ලොකු බරක් තියෙනකොට අපි හරි බරෙන්න ඉන්නේ. කියන හම්බෝ ලොකු බරක් නිදාස වුණා කියලා මේ කෙල්ල දීගේ දුන්නා. ඒ කෙල්ල උළුරු දියන් හිටියා. නෑ අර හිතේ දීවිච්ච බර තමයි අර කායික සැහැල්ලුවක් දැනුනේ අර අම්මට. පොඩි පස්සද්ධියක් දැනුනේ. හොඳ මිනිහෙක් හොයලා දුවව දීගේ දුන්නා. දැන් ඔන්න පොඩි පස්සද්ධියක් දැනනවා. කායිකව පවා සැහැල්ලුවක් දැනෙනවා රම්බලට. අන්න එතනදී පින්වතුනි අර අර හිතේ තිබිච්ච අර කෙලෙස් ගතිය ටික ටික දුර වෙලා දැන් මේ සහඹුලිම දුර වුණා හැම නෙමෙයි. ටික ටික දුර වෙලා යනකොට මොකද වෙන්නේ? අන්න පස්සද්ධියක් නැගෙනවා. ඔන්න ඒ පස්සද්ධියෙන් පින්වතුනි ශරීරයට දැනෙන්න ගන්නවා මහා සුවය. එහෙනම් ධර්මයේ මෙනෙහි නොකර ඔය චිත්ත ප්‍රීතිය ගන්න පුළුවන්. ක්ලේශයන් යටපත් නොවි ක්ලේශයන් ටික ටික හරි ප්‍රහාණය නොවි ඔය කියන චිත්ත ප්‍රීතියට පත් වෙන්න පුළුවන්ද? එහෙනම් මේක නෙවෙයිද ක්‍රම වේදි බුදුහාමුදුරුවනේ? චතුර්ථ ධ්‍යානයේ ඥාන වශයෙන් එතනින් එහාට අරහත්ත්වයේ සාක්ෂාත් කරගත්තේ. ඔය ක්‍රම වේදි කි. ධ්‍යාන අල්ලන්න ගියොත් එහෙම මේ පිස්සු හදගෙන නතර වෙනවා. ඒකයි කිව්වේ බුදුන් වෙන්න එපා කොහෙව. අරූ කරන දේ මං කරන්න ඕනේ කියලා එකක් නෑ මේ ශාසනේ. අසූ මහා සව්ව හිටියේ ඒකනේ. සීවලි හාමුදුරනේ දීපු එක අනිත් හාමුදුර කිව්වේ නෑනේ මටත් දෙන්නකෝ බුදු හාමුදුරනේ. ඇයි යාට විතරක් දුන්නේ මටත් දෙන්නකෝ මටත් හම්බෙන්නේ කන්න ඇලීට බැස්සගම. එහෙම කියලා හරියන්නේ. ඒ වට දක්ෂ පිරිස ඉන්නවා. මුගලන් හාමුදුරනේ තිබිච්ච ඉර්ධිය තිබිච්ච දුන්නේ බුදු හාමුදුරන්ට විතරයි. වෙන කාටවත් නෑ ඒ හා සමාන ඉර්ධිය. එහෙනම් හැමෝම මුගලන් හාමුදුරන්ගේ ඉර්ධිය බලාගෙන හිටියද එහෙම මොකද වෙන්නේ? අරහතුන් වහන්සේලා කවුරුත් ගිහි වෙන්නේ නෑ. ගෝධික හාමුදුරන්ට ඕනුනේ මොකද්ද? මට ඉර්ධිත් එපා. මට ධානත් එපා. මට මුකුත් එපා. මට නිවන් දකින්න විතරයි ඕනේ. මේ ඇඟත් එක මට කරගන්න බෑ. මට දැන් අසනීපයක් හැදිලා තින්නේ. මම බෙල්ල කපා ගන්න. ඒ මොහොතේදී කොහොමද මම නිවන් දකින්නවා කියන අදිස්ථානය කපා ගත්ත බෙල්ල. නැත්නම් ගල් කුලකින් පැන්න පල්ලෙහාට. එතන ඒ උත්තරිය නිවන් දැකේ නැද්ද? එතන උඩින් යන්න මේ බොරු ධාන වැඩ වැඩ ඉන්නවට වඩා හොඳ නැද්ද? පිටින් බෙල්ල කපා ගන්න එක නිවන් දකින්නවා නම් ඒ වෙලාවේ. මම කියන්නේ බෙල්ල කපා ගන්න කියලා නෙමෙයි. නේ හිතලම නැද්ද? මේ ගෝධික හාමුදුරුව පිරිනවම් පෑව. ධ්‍යාන වඩවල හිටු මේක නෑ. යාම ධ්‍යාන වඩන. ඒක නම් අපි දැන් එහෙනම් බලන්න. දැන් මේ දැන් ප්‍රථම ධ්‍යානයේ ටිකක් හිතලා බලන්නකෝ. චතුර්ථ ධ්‍යානයේ පස්සේ තියන්නකෝ හිත. ප්‍රථම ධ්‍යානය ගැන හිතලා බලන්න. එහෙනම් දැන් ඔබ භාවනා කරනකොට ප්‍රථම ධ්‍යානයට යන්නද? නෑ. ඔය යන්න ඕනේ මොකටද? නිවනට. එහෙනම් හැම තිස්සෙම අදිස්ථානයේ තියෙන මම රාගේශය කරනවා. ඒකයි කිව්වේ පිඟුදුනේ මේ නුවරින් බස් එක නැගපෙක කොළඹ යන්න හිතන නිසා කඩු ගන්නයි බලල මේ මක් කොන්නවද? කඩු ගන්නවා පහු කරගෙන යයි. ඒකයි වෙන්න ඕනේ. කඩු ගන්නවා පල්ලම අරමුණු කළොත් එහෙම කොළඹ යන්න වෙන්නේ නැහැ නේද? ඌ බස් එකෙන් බහලා කඩු ගන්නවා පල්ලම දිහා බල බල ඉන්න. බස් එක ගිහිල්ලා. ඔය ධාන වැඩ වැඩ ඉන්නවා කියන්නේ ඒකයි. නිවන් දකි නිවන අරමුණු කරලා එතකොට ධානය ලැබෙනවා. මම කවදාවත් කියන්නේ ධාන් ලැබන්න දු නිවන් දකින්න පුළුවන් කියලා. ශනිකව හරි සතුට ධානයෙන් නැගිලා තමයි අරහත් ඵල සමාධිය ලැබෙන්නේ. ඒක හරි. ඒ ශනිකව හරි. ඉතින් එක හිතක් ධානයක් නේ. සම්දිවල බැලුවා. ඒ හිත ධාන සමාධිය නැගිලා යන්න පුළුවන්. මේ හොඳට තේරුම් ගන්න. හැබැයි මේ එකකින්වත් කිසිම කෙනෙකුට පහර ගහනවා කියලා හිතන්නේ මම දන්නේ නැහැ ලෝක සත්‍ය මොනවද දේශනා කරනවද කියලා. මොකද මං කාගෙවත් බණ අහන්නේ නැහැ. මට අවශ්‍ය වුණොත් මගේ ගුරු දේවයන් වහන්සේගෙන් ධර්ම කොටසක් අහන මේ ශ්‍රවණය කරනවා මිස. එහෙමත් නැත්නම් ත්‍රිපිටකය තමයි. ඒ හැරෙන්න මම කිසිම කෙනෙක්ගේ බණ අහන්නේ නැහැ. මොකද මම යන මග ත්‍රිපිටකය මට විශ්වාසයි මගේ ගුරු දේවයා නිවන් දැක්ක කියලා මට විශ්වාසයි. එන ඒ හැරෙන්න පිඟුතුනි මට වෙන කිසිම කෙනෙක්ගේ මන අවශ්‍ය නැහැ. මගේ නිවන හදාගන්නේ මම. ඒ හදාගේ ඒක හදාහද තමයි මේ ඔබට කියන්නේ. මේ ක්‍රමවේදින් මෙහෙම කරන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා. දවසින් දවසේ යන ක්‍රමවේදේ. අත්ෙන් අතට පයින් ගියොත් එහෙම මොකද වෙන්නේ? තෙවිල නැහින්න තමයි වෙන්නේ. මේකෙන් මං කියන්නේ කාටවත් අපේ වන මහා හිට අහන්න කියලා ඕන එකක් කරගන්න. නිවන් දකින්නවා නම් කරන්න දෙන මං කියලා දෙන්න. නෑ එතකොට. එහෙනම් දැන් මේ කර්මස්ථානයේ මනාවකට වඩනකොට අර අවිහිංසා සංකල්පනා, නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා හරහා මේ කර්මස්ථානයේ මනාවකට වඩද්දී නිවනම නිවන අරමුණු කරනවා නෙමෙයි නිවන ස්පර්ශ කරනවා හැම මොහොතකම නිවන මෙනෙහි කරනවා. කර්මස්ථානයේ අරමුණු කර කර නිවන මෙනෙහි කරනවා. නිවන තමයි ඕනේ. නිවන තමයි අවසාන පුරුක. ඒක තමයි බලාගෙන ඉන්නේ. දැන් අඹ ගෙඩියකට ගලකින් ගහද්දි ගල දිහාද ඔබ බලන්නේ? අඹ ගෙඩිය දිහා. අඹ ගෙඩිය දිහා. අඹ ගෙඩිය දිහා බලාගෙන ගල යවනවා. ඔන්න ඔය ක්‍රමයේ තමයි බිඳුන නිවන් දකින්න ක්‍රම වේදේ. නිවන දිහා බලාගෙන කර්මස්ථානයේ විසිරුණා. එතකොට ගල මේ ගල ගැන තමයි අරමුණ ඇවිල්ලා තියෙන්නේ. නමුත් අවසාන දෙක දිහා තමයි හැමදෙස්සෙම බලන් ඉන්නේ. අවසානයේ මේක, අවසානයේ මේක. මේක ලැබිලා නැහැ. එහෙනම් වැඩක් නැහැ. දැන් ගල ගැහුවා. අඹගෙඩිය ගාවට ගිහලා ගල බීම හැදුණා. ආ දැන් අඹගෙඩිය කැඩුවා. නැහැ. ඒකයි අඹගෙඩිය දිහා බලන්නේ. එහෙනම් අඹගෙඩිය තමයි හැමදෙස්සෙම දකින්න ඕනේ. එහෙනම් නිවන තමයි හැමදෙස්සෙම ස්පර්ශ කරන්න තියෙන්නේ. නිවන ස්පර්ශ කර කර කර්මස්ථානේ වඩන. එතකොට ඔන්නෝම වඩාගෙන යනකොට මොකද වෙන්නේ? අර තේෂයන් ප්‍රහාණය වෙනකොට ටික ටික හරි මහා ප්‍රීතියක් දැනෙනවා. ඒක තමයි අපි මේ කිව්වේ. මහා නිර්ආමිත ප්‍රීතියක් දැනෙනවා. ඒ නිර්ආමිත ප්‍රීතිය වින්දුනේ කොච්චරද කියලා කියන්න බෑ. නිකන් හිතලා බලන්න ඔබ ඔබ දහ බලු වැඩ කර කර ඉඳලා ඒකෙන් මිදිලා ආවට පස්සේ ඔබට මොනතරම් චිත්ත ප්‍රීතියක් තියෙනවද? ඒ වගේ තමයි ධානයකට මේ මේ මේ ප්‍රථම ධානයේ නැගෙන්න යන කෙනාට එන චිත්ත ප්‍රීතිය. රාග දේශ මෝහයන්ගෙන් කිලිටි වෙලා දිවිච්ච හිත. ඒවෙන් දැන් අර මහා හිර වෙලා දිවිච්ච හිත දැන් ටික ටික මක් වෙනවලු. ටික ටික බුරුල් වෙවි එනවා. දැන් මේ එන හිතට පුදුම ශාන්තියක් දැනෙන්නේ. ඒ ශාන්තිය තමයි ඔය කියපු ප්‍රීතිය. නිරාමිස ප්‍රීතිය. ඔය නිරාමිස ප්‍රීතිය දැනෙනකොට ශරීරය පවා සැහැල්ලු වෙනවා. පස්සද්ධියක් නැගෙනවා. ඒ පස්සද්ධිය නිසා මොකද වෙන්නේ? සුඛයක් හට ගන්නවා. ශරීරයේම සුඛයක් හට ගන්නවා. දැන් ඔය සුඛය ගැන සාත්‍රුන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහක් තියෙනවා. එතකොට බලන්න ඕනේ එහෙනම් ඒ දැන් ඔබ ධානයක් ලැබනවා නම් ඔබ බලන්න ඕනේ ඒකද ඔබට ලැබුණේ? ඒ සුවේද ලැබුණේ? කෙනෙක් කියන්න පුළුවන් මම භාවනා කරගෙන ඉන්නකොට මට ඔළුව දෙක දැනෙන්නේ නැතු වගේ ගියා. නැත්නම් කඳ දැන් ඇඟ දැනෙන්නේ නැහැ වගේ යනවා. දැන් ඕක ප්‍රථම ධානයේ දැන් මගේ ගුරුවරයා කිව්වා මම ප්‍රථම ධානයේ ඉන්නේ කියලා. දැන් බලාගෙන ගියාම බුදුහාමුදුරුවන්ගේ ධර්මෙන් නම් එහෙම එකක් නැහැ. බුදුහාමුදුරුවන්ගේ ධර්ම එකම තැනකවත් තිබුණාද? සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං ප්‍රථමඥානං උපසම්පජ්ජ විහෙරති. අවිතක්කං අවිචාරං සමාධිජං ප්‍රීතිසුඛං ත්‍විතිය ධානං උපසම්පජ්ජ විහෙරති. ප්‍රීතියාච විරාගා උපේක්ඛෝච විහෙරති සුඛංච කායෙන පරිසංවේදීති යන්තං අරියා ආජික්කන්ති උපේක්ඛෝ සති මාසුක විහාරීති තතිය ධානං උපසම්පජ්ජ විහෙරති. දුක්ඛසජ පහනා සුඛසජ පහනා පුබ්බේව සෝමනස දෝමනසාලං අත්තංගමා අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ධානං උපසම්පජ්ජ විහෙරති. දැන් මට කියන්න ඕක කොතනද දීවිලා ඇඟ දැනෙන්නේ නැතු යන එකගේ? එන ඔබට දැනෙනවා නම් භාවනා කරනකොට ඇඟ දැනෙන්නේ නැතු යනවා කියලා. දැන් ඕක ගිහිල්ලා තව කෙනෙක්ගෙන් අහන්න දෙයක්. මට දැන් ඇඟ දැනෙන්නේ නැතු යනවා. මම ප්‍රථම ධානයේදී ඉන්නේ. සාත්‍රුන් වහන්සේ ක්‍රමවේදී නම් ඔහොම එකක් නෑ. හැබැයි ඒව සමාධි. සමාධි තියෙනවා ප්‍රකෝටි ගන්න. සමාධි ප්‍රකෝටි ගන්නක් තියෙනවා. ඕනෙ විදිහට සමාධි නගා ගන්න පුළුවන්. දැන් ඔබ භාවනා කරනකොට ඔබ ඔළුව දැනෙන්නේ නැතු වගේ යනවා. ඒ සමාධියකට ඇවිල්ලා ඉන්නේ දැන්. සමාහිත වෙලා හිත. එක දේ මොකක් හරි දෙයකට සමාහිත වෙලා. දැන් සිත් යන්නේ ඒක තුල. දැන් ඔළුව දැනෙන්නේ නැහැ, ඔළුව දැනෙන්නේ නැහැ, ඔළුව දැනෙන්නේ නැහැ, ඔළුව දැනෙන්නේ නැහැ. ඒ තුල තමයි දැන් මේ හිත යන්නේ. දැන් නිල් පාට කොළයක් දිහා බලන් ඉන්නකොට හිත මොන වගේ ඒවාද යන්නේ? නීලෝ නීලෝ නීලෝ නීත් යන්නේ. තව අර බාහිරින් සද්දයක් හරි මොකක් හරි එනකන් නැත්තම් මනෙන් හරි අරමුණු ගන්නකන්. ඔක්කොම හිත මොකක්ද යන්නේ? නීලෝ නිල් නිල් නිල් නිල් නිල් නිල්. එහෙම නේද යන්නේ? ඒක සමාධිය. ඒ සමාධිය තප්පර 10ක සමාධිය. ඇයි? හිත සමාහිත වුණා. විසිරීලා යන්න ගිය හිත. ඒ කියන්නේ එක එක තැන් වල අරමුණු කරපේ හිත දැන් අරමුණු කරන්නේ මොකද? ඒක තැන. එහෙනම් ඕ වගේ සමාධි කීයක් ඇද්ද මේ ලෝකෙ? දැන් ඔබට තේරෙනවා නේද මේ ඔක්කොම මේ එකින් එක විස්තර කරලා කියනවා මේ. ආයි එතකොට ආයි කොහෙන්වත් අහුවෙන්න දෙයක් නෑ ඔබට ගිහිල්ලා. හැබැයි පරම අරමුණු නිවන් දකින්න එක වෙන්න ඕනේ. අනිත් අය නම් එන්නවත් එපා මාගාවට. තේරුමක් නෑ. නියං කාලේ නාස්ති කරනවා. අනිත් මේ නිවන් දකින්න ඕන නැති කෙනෙක් මහන්නම් වෙන්න එපා. ඇයි ඒ? මේ පින්වත් ගිහි පිරිස හරි හම්බ කරලා දෙන ධනෙට ණයකාරයෝ වෙන්නේ. බකි මේ ආරාමේ අනිත් ඒවා ගැන අපිට අදාළ නැහැ. ලෝකේ ගැන කතා කරනව නෙමෙයි මම. අපහස කරනවත් නෙමෙයි. ඒ ඕනි කම් වේදයක් ඕනි විදිය කියන්නේ. මම ඔබට කියන්නේ. එන්න එපා බලද්දක. මොකද මහ වියදමක් කරලා ඒව හදන්නේ. කෝටි ගණන් වියදම් යනවා ඒව හදන්නේ. ඒක නිසා එහෙම දැන් ඔය සමාධිය දිනන ප්‍රකෝටි ගන්න ඕන කෙනෙකුට ඕන විදිහට සමාධිය නඟා ගන්න පුළුවන්. හිතෙන් එක එක දේවල් හදා ගන්නත් පුළුවන්. ඊට පස්සේ නිකන් ශරීර උදණි වගේ ඉහළ ඊට පස්සේ ශරීරෙන් ගියා වගේ දැනෙනවා. මේ මනෝ ලෝක. මේ ඉදි විද්‍යාවේ ලැබිලා නෙමෙයි. මේ මනෝ මේ ඉදිපාතිහාරේ පාන්න පුළුවන් නෙමෙයි. මේ සාමාන්‍ය ලෝකේ මනසෙන් ඇවිදගෙන යනවා නෙමෙයි. රහතන් වහන්සේ ළමකට ඕනනම් පුළුවන්. කය මෙතන දියේදි කුස්සියට ගිහිල්ලා කුස්සිය වෙනේම කියන්නේ. කයෙන් ඇවිදගෙන යනවා කුස්සියට. කය තියෙනවා. මනසින් ඇවිදගෙන යනවා කුස්සියට. මනෝමය කායකේ. මනෝමය කායකේ ඇවිදගෙන ගිහිලි ඉවර වෙලා ඒ වෙන ඔක්කොම ටික ඕනනම් කියන්න පුළුවන්. ඒ වගේම හීන දකින්න වගේවත් වෙනවා. දැන් හීන දැක්කම මොකද වෙන්නේ? ඔබ හීන දකින්නට දකින්න හීනයක් දකින්නවා කියලා. ඔබට හිතනවාද හීනයක් දකින්න වෙලාවට ඔබට හිතනවාද හීනයක් දකින්නවා කියලා. එහෙම හිතනවනම් ඉතින් හීනෙන් බය වෙන්න ඕනේ. නේද? හීනෙන් ළමයා මැරෙන. දැන් අඬනෝ හොෝගාල්. ඊට පස්සේ හැරුණාට පස්සේ දැන් ඇති අන්ද හීනයන්නේ දැකලා තියෙන්නේ. අන්න එතකොට නම් තේරෙන හීනයක් කියලා. ඒ හැරෙන්නේ අඬන්නේ දොඩන්නේ ඔක්කොම කරන්නේ හීනෙන් ඇයි? හීනයක් දකිනවා කියලා දන්නේ. ඔන්න ඔය වගේ තමයි සමාධි. ඒකයි කියන්නේ. ලක්ෂ ගානක් ප්‍රකෝටි ගානක් සමාධි තියෙනවා ඕවට අහුවෙන්න එපා කිහිල්ල. සාස්ත්‍රෝන් වහන්සේ කියපු දේ කළොත් ඕවට අහුවෙන්නේ නැහැ. මට තියෙන ප්‍රශ්නේ මිනිස්සුන්ට සාස්ත්‍රෝන් වහන්සේට එහා ගිය එකක් තියෙනවද? මම කියලා හදාගත්ත ලොකු මානයක්. ඒක නිසා අනිත් කාරට පුළුවන් නම් ඇයි මට බැරි කියන එකේ තමයි ඉන්නේ. ඒක නිසා පුළුවන් තරම් බලන්න අනිත් කාට වඩා බුදුන් ගෙන්නේ දානකින් හරිකම. ඉතින් මේව හොඳට තේරුම් ගන්න. ඒකයි කියන්නේ තියෙන දේ මේ ධර්මයේ ප්‍රචාරය කරන්න පුළුවන් තරම්. නැත්තම් මිනිස්සු නිකන් අමාරු වෙනවා. ඕනේ කෙනෙකුට පුළුවන් භාවනාව ප්‍රගුණ කරවන්න. භාවනාව ප්‍රගුණ කරන්න මහලු කුදයන්. කර්මස්ථානයක් දෙන වැඩහල්ල. දැන් මට පුළුවන් ද ඔබට කර්ම ඔබට මේ ප්‍රථම ධ්‍යානෙට ඔබ ගන්න? හෑ? මට පුළුවන් මෙතන ඉන්න කවර චතුත් අධ්‍යයනයට ගන්න. එහෙම බෑ මට පුළුවන් මෙතන භාවනා කරන්න පරිසරයක් හදන්න. කොහොමද? පුරු ටික අයින් කරලා කුෂන් ටිකක් දාලා පොඩි කල් ඉවරලා හරි. දැන් ඉඳ ගන්න බලන්න කට්ටි. ඊට පස්සේ මට පුළුවන් දේශනාවක් කරන්න. කල් ඉවරලා මොකද? කමටහනක් දෙන්න. හා දැන් වැඩද? දැන් මට පුළුවන්. හා වැඩ. ඕවා කරන්න පුළුවන්ද? ඕම කළා කියලා වැඩේද මොකද? කමටහන වැඩෙනවද නැද්ද කියන එක තමන්ටයි තීරණය වෙන්නේ. තමන් කොච්චර ප්‍රමාණයක් ඒකෙන් දැහැගත්තද? ඒ දැහැගත්ත ප්‍රමාණයෙන් දැන් ක්ලේශයන් ප්‍රහාණය කර කර යනවා. ඕක කරන්නේ නැත්නම් එහෙම මොකද වෙන්නේ? ඔය කොහේ හරි සමාධියකට ඇලෙනවා. දැන් සමහරු කියනවා. මම ගියා මෙහෙම ගියා. මම අරම ගියා. මම අහසේ ගියා. මට දැන් අහසේ තියෙන පටවිය පේනවා. ඈ මට අහසේ තියෙන ආපෝ පේනවා. දැන් මොකද මේ කර්මස්ථානේ පටන් ගත්තේ කොහොම පටන් ගත්තේ? කර්මස්ථානේ පටන් ගත්තේ මොනවා කියලද? පඨවි ආපෝ තේජෝ වායෝ. ඈ ඔය ටික තමයි පටන් ගත්තේ. හතර මහා භූත රූපයන්ගේ ලෝක නිර්මාණය මේ ක්‍රමවේදයක් ඉන්නේ තියෙන්නේ. සාස්ත්‍රුන් වහන්සේගේ සතර මහා භූතයන්ට තියෙන චන්ද රාගය දුරු කරන්න කියලා. දැන් මොකද කරන්නේ? සතර මහා භූතය ගැන හිත ඉද. ඊළඟ මොකද දැන් වෙලා තියෙන්නේ? දැන් හොයනවා. දිව්‍ය ලෝකයේ තියෙන හතර මහා භූතය මොනවද? දැන් ඒවට හිත තියෙනවා. දැන් යනවා ඉවරයක් නැහැ. දැන් ගිහිල්ලා දැන් මොකද වෙන්නේ? දැන් මේ සමාධි නැගිලා. ඉතින් දැන් හිතනවා මොකක් කියලාද? දැන් ඉන්නේ චතුර්ථ ධ්‍යානෙ. එක එක විදිහට හිතා ගන්නවා. ඔය ඔක්කොම සමාධි. විෂ්ණු මායාව කියලා එකක් තියෙනවා. ඔය ඒ කාලේ හිටපු මේ ඍෂිවරුන්ට තිබිච්ච දෙයක්. ඒ විෂ්ණු මායාවට අහුවෙන්නේ නැති වෙන්නේ. ගිනි මැලයක් වටේ ගහගෙන. ගිනි මැලේ අහුවට වෙලා භාවනා කරන ක්‍රමයක් තිබුණා. ඇයි කියලා දන්නේ නැහැ. දවසක් කොහොම කෙනෙක් භාවනා කර කර ඉන්නකොට දැන් එයාගේ මේ භාවනාවට පේනවා දෙයක්. කෙනෙක් ආවා. දැන් මේ සමාධියකට ගිහිල්ලා හිත. කෙනෙක් ආවා. ඇවිල්ලා ඇහුවා මේ මොකද්ද මේ කරන්නේ? ඇයි මේ වටේට ගිනි මැලයක් ගහගෙන ඉන්නේ? විෂ්ණු මායාවට අහුවෙන හිත. දන්නවද ඔය මොකද්ද ඔය කියන්නේ කියලා? දන්නේ නැහැ. එන්නකෝ මම පෙන්නන්නේ. දැන් හීනයක් දකින්න වගේ. හැබැයි නිදි නෙමෙයි. මේක නිය හීන ලෝකයක් වගේ තමයි. හැබැයි නිදාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. මේ සමාධියටපත් වෙච්ච කෙනෙක්. හැබැයි රහතුන් වහන්සේට තියෙන ඉදිවිද ඥානයක් නෙමෙයි. දැන් මොකද වෙන්නේ? දැන් යනවා. මොනවා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා. දැන් මෙයාට වතුරු පිපාසයක් හැදුණා. දැන් මේ මායාලු. වතුරු පිපාසයක් හැදුනහම මට වතුරු ටිකක් බොන්න ඕනේ. යංකෝ ඉස්සරහට වතුරු හැම්බුනේ. දැන් තව ඉස්සරහට ගියා. ගියාට පස්සේ ගෙයක් තිබුණා. ඕම් ඔය ගෙදරින් වතුරු ටිකක් ඉල්ලගෙන බොන්න. ගෙදරේ හිටියා පුදුමාකාර ලස්සන කෙල්ලෙක්. මේ කෙල්ලව දැකපු ගමන් මොකද හිතුනේ? ආසක්ත වුණා කෙල්ල. ආස හිතුණා. ඔයා බැඳලාද? නැහැ. මාව බඳින්න කැමතිද? කැමති. ඇයි මනෝනේ ඔක්කොම. කසාද බැඳලා. ළමයි දෙන්නෙකුත් හැදුවා. ළමයි දෙන්නගේ වැඩ කටයුතු නිසා. දැන් මේ කාන්තාව නිරන්තරයෙන් මේ මිනිහට බයිද? අර මෙච්චර කල් බැනුම් අහලා බැරිතන. මේ මොන කරුමයක්ද මේ කරගත්තේ මම? මයි යනවා ආපහු යන්න. හැරුණා ආපහු. අන්න ආයේ ඉන්නව මගාරයා. අනේ මම මේ පොඩි මේකට අහුණානේ මං ගියානේ මෙහෙම. මට අර කර්ම විසු මායාව පෙන්නනවා. ඔය දැක්කේ ඒක තමයි. පෙන්වන්න දෙන්නේ ඔය දැක්කේ දැන් ඒක තමයි. ඊට පස්සේ මොකදුනේ ආපහු ඇවිල්ලා ඉඳගත්. ආපහු ළඟට එනකොට පේනවා තමන් භාවනා කරන වගේ මෙතන. ඊට පස්සේ ඔන්න ඉඳ ගත්ත ඇතුළට. දැන් ඔය ධ්‍යානද? ඔය සමාධි. මමවට මේකට කලිනුත් දවසක් කිව්වා. ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ තරුණ කාලේදී උන්වහන්සේගෙන් යම් ගමනහනක් අරගෙන භාවනා කරපු කාන්තාවක්. දන්නේම නැතුව සමාධියට ගිහිල්ලා. මල්වත්තකට ගිහිල්ලා. ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ ගිහි රූපයක් පෙනිලා. එහෙමද පැවිදි රූපය හරි පෙනිලා. මේ මනෝ විකාරය. උන්වහන්සේ දෙක හාදකමක් අති කරගෙන. ඒක ඒ ලෝකේ ඉන්න. දරුවොත් හදලා. හැමදාම භාවනාවට යනවා මොකටද? දරුවෝ බලන්න. ඕම ඉඳලා අවසාන කාලේ වෙනකොට ගත නිමිත්තක් පහළුණා තිරිසයි යෝනි. දැන් මේ මහා සාර ධානයක් ලැබල හිටපු කෙනෙක් නා. මේ ඒ කාලේ මිනිස්සු හිතගෙන ඉන්නේ කොහොමද? මේ ඇත්තටම මහා සාර ධානයක් තියෙන වෙයි. පැය 6 එක දිගට භාවනා. පැය 6 මොනවද කරන්නේ? දරුවන්ට කන්න දෙනවා, බොන්න දෙනවා. ඒ ආදාර එක්කෙනත් එක්ක ස්වාමි පුරුෂයත් එක්ක ඉන්නවා. ඒත් පැය කොච්චර කාලයක් ඕනේද ඔක ඉන්න? ඒක කිය හරි බයනකයි. දැන් අවසාන කාලේ නේද ඔන්න ගත නිමිත්ත අපේ. දැන් කෑග ගහ කියනවා අනේ කොළඹ ඉඳලා කවුරු හරි එනවනම් ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කමා කරගන්න මට ඕනේ හි කිය. කමා කරගන්න දෙයක් නැහැ. මොකද්ද වෙලා තියෙන්නේ? මේ මනෝ විකාරය. එහෙනම් පිංගුතුනි, දැන් සවිතක්ක සවිචාර නැතුව විතක්ක විචාර විතරක් වුණොත් නේද ඕවා වෙන්නේ? සවිතක්ක සවිචාර වෙනනම් මොකක් වෙනද? නෙක්ඛම් වේවි. දැන් නෙක්ඛම් මේ වුණා නම් දැන් අර මනෝ ලෝකෙ ගිහිල්ලා ගැරුත් එකේ ඉන්නවද? නෙක්ඛම් වේ නම් හිත දියලා තියෙන්නේ. මල්වතර ගිය ළමයි හදන්නේ නේද? එන ඔය කියන මුකුත් වෙන්නේ නැහැ නේද? නෙක්ඛම් වෙන්න හිත දීබ්බේ. අව්‍යාපාදයට නම් අවිහිංසාවට නම් නෙක්ඛම් වෙන්න නම් හිත දීලා තියෙන්නේ. ඒ තුන සමිතක්ක සවිචාර නම් නැගෙන්නේ. ඒ තුලින් හටගත්ත කර්මස්ථානය නම් වෙනෙහි කරන්නේ. ඔය ඔක්කොම ප්‍රශ්න ඉවරයි නේද? අන්න ඒකයි කියන්නේ. හරියට දැනගෙන යන්න. ඔන්න එතනින් ඊට පස්සේ කෙලස් දුරු වෙනවා. මේ රාගය මහා නිස්සාරයි කියලා හිතනකොට අර රාගයන්ද තිවිච්චර හිර වෙලා තිබිච්ච ඒවා ඒ බැමි ලෙහෙනවා ටික ටික. එතකොට චිත්ත ප්‍රීතිය හටගන්න. ඔන්න ඔය චිත්ත ප්‍රීතිය ඔබට එනවද බලන්න. භාවනා නිදගෙන. එන්නේ නැත්තම් මොකද කරන්නේ? බලෙන් ගන්නද? බවා ගන්නද? නෑ, එනකන් ඉන්න. එනකන් මොකද්ද කරන්න ඕනේ? ධර්මයේ මෙනෙහි කරන්න. ධර්මයේ මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යන්න දිගින් දිගටම. අර යට ආව. මෙයාටත් ආව. අනේ මට නෑනේ. ඔය නිවන් දකින්න එකෙක් නෙමෙයි. ඒ කොන්දපන්නේදී හාල්පාරුයි. නිවන් දකින්න උත්තරමයට ඒක ප්‍රශ්නේ නැන්නේ. අර යට ආවද මෙයාට ආවද අර යට ආවද ඒ ප්‍රශ්නේ. මට ආවේ නැනේ. එහෙනම් මම මොකද්ද කරන්න ඕනේ? මට එනකම් මං ඒක කරනවා. මානයක්. අන්තිමයා. මං අන්තිමයා. උඹල ඔක්කොම එක. මං අන්තිමයා. මට ආවේ නැත. මට එනකම් මං ඒක කරනවා. එහෙනම් අර නිරාමිස ප්‍රීතිය නැගෙනකම් චිත්ත පාරිශුද්ධත්වයට පත් වීම තුළ ඒ නිරාමිස ප්‍රීතිය නැගෙනකම් මොකද කරන්නේ? කමටහන වඩනවා. ඒත් කමටහන වඩාගෙන ඉස්සරහට යනකොට ඒක තුළ පස්සද්ධිය නැගිලා ශරීර සැහැල්ලු වෙලා නැගිලා එනවා අර සුඛය. දැන් ඒ සුඛය සාස්ත්‍රුන් වහන්සේ කියලා තියෙන්නේ මේ හිස් කබල හීතල වෙලා යනවා. කන් දෙකෙන් නියන් හීතල පිට වෙනවා. එහෙම එකක් නෙමෙයි. සාස්ත්‍රුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඔබටම ඔබ දන්නවද? අම්මල මිරිස් ගලගාලා මිරිස් ගුලියක් හදනවා ඉස්සර අම්මල හොදි වලට දා. ඔය වගේ ඉස්සර සබන් තිබුණ නෑනේ. ඒක නිසා ඉස්සර ඇඟේ උලා ගන්න, ඇඟේ ගා ගන්න, නානකොට කොකුම් පොතු ආදී වශයෙන් දේවල් අරගෙන, රත් හඳුන් සුදු හඳුන් ওই දේවල් අරගෙන, ගොම ඒ ගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය අරගෙන ඉඳලා හොඳට ගලගාලා ගුලියක් හදාගන්න. වතුර දදා ගුලියක් හදාගන්න. ඔන්න ඔය ගුලියේ මෙහෙම ඇල්ලුවනම් වතුර වැක්කෙරෙන්නේ නැහැ. හැබැයි අංශුවක් නැර වතුර තියෙනවා. අංශුවක් නැර වතුර ගෑවි තියෙන්නේ. හැබැයි ඇල්ලුවා කියලා වතුර වැක්කෙරෙන්නේ නැහැ. උවලිසුවා කියලා. අන්නේ මට්ටම මේ ශරීරයෙන් දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ශරීරයේ අස්සක් මුල්ලක් නැර මේ හිස මුදුනේ ඉඳලා යටිපතුල දක්වා අස්සක් මුල්ලක් නැර සුඛයකින් පිනায়න. ඒක හරියට නිකන් මේ වර්තමාන කාලයෙන් උදාහරණයක් දුන්නොත් එහෙම යකඩ ඇඳුමක් හදනවා සියුම් සිදුරු වලින් හීතල වායු ධාරාවක් ඇතුළට එන. ඔන්න ඔය යකඩ ඇඳුම එකට දාගෙන අර ස්විච් එක ඔන් කළාම සියුම් සිදුරු වලින් එක එක ළඟ පිහිටි සියුම් සිදුරු වලින් හීතල වායු ධාරාවක් ඇවිල්ලා ඇඟේ වදිනකොට අස්සක් මුල්ලක් නැර හැම තැනකින් අර ශරීර සුවය දැනෙන්න පටන් ගන්නව නේද? අන්න ඒ වගේ ස්වභාවයක් ප්‍රථම ධ්‍යාන සමාධියෙන් දැනෙන්න පටන් ගන්නවා. ඒක දැනුනේ නැත්තම් තාම මොකද්ද කරන්න තියෙන්නේ? ධර්මයේ මෙනෙහි කරන්න. ධර්මයේ මෙනෙහි කරන්න. තවදුරටත් මෙනෙහි කරන්න. පස්සද්ධිය නැගිලා නේ තාම. පස්සද්ද කායෝ සුඛන්දේති සුඛිනෝ සමාධියති. තව ධර්මයේ මෙනෙහි කරන්න. හදා වැටෙන්න දෙයක් නැහැ. ઈચ્છා බංගත්තේට එන්න දෙයක් නැහැ. දැන් නිවන් දකින්න වකවානුව කවද්ද? ඒකක් දැනගෙන එහෙම දෙයන්නේ. එන ඉන්නේ. මේ අද්දවේ මැරුණත් ઈચ્છා බංග වෙන්න දෙයක් නැහැ. ඇයි? තව කල්ප කාලාන්තරකින් නිවන් දකින්න දිනනද කියලා කොහොමද දන්නේ? ඒ මඟ තමයි මේ වඩන්නේ. කවද හරි වැඩේ. එහෙනම් ධර්මයේ මෙනෙහි කරගෙන යනවා. එහෙනම් පිංගුතුනි අර සද්ධාවෙන් ප්‍රමෝදයත් ප්‍රමෝදයෙන් සුඛයත් ආදී වශයෙන් ඔය යන ක්‍රමවේදේ. ඒකම නේද මේ ධානාංග වලත් නැගිලෙන්නේ. ඉතින් ඒක කරන්න. අන්න එතනින් ඒ සුවය එන්න දෙන්න. ඒ සුවය එනකොට එකක් අග්‍ර වෙනවා. ඒකග්ගත. නිවනම අග්‍රයි. නිවනම ශාන්තයි ප්‍රණීතයි කියලා නිවනම අග්‍ර කරගත්ත හැඟීමක් එනවා. ඒකග්ගතාවේමයි තියෙන්නේ. අර සුඛය අග්‍ර කරගන්න යන්නෙත් නැහැ. අර ප්‍රීතිය අග්‍ර කරගන්න යන්නෙත් නැහැ. අර කර්මස්ථානයේ හැවත් නිවන. මොකද කර්මස්ථානයේ වැඩන්නේ මොකටද? නිවන් දකින්න. රාගයේ අසාරයි කියන්නේ කර්මස්ථානයේ තියෙන මොන කොන්න කර්මස්ථානේ ආව? නිවන් දකින්න එකක් නේ. ඒකම අග්‍ර කරගන්න. ඒකම අග්‍ර කරගෙන ඉන්න. ඔන්න ඔය ධානාංග ලක්ෂණ ඔබට ඇවිල්ලා තියෙනවද? ඔබ ප්‍රථම ධානලාභී. එහෙම නැත්තම් මොකද්ද කරන්න තියෙන්නේ? ධර්මයේ මෙනෙහි කරන්න. පුළුවන් තරම් ධර්මයේ මෙනෙහි කරන්න. දැන් ප්‍රථම ධානයෙන් ඉන්න කෙනෙකුට ඇවිදින්න බැරිද? පුළුවන්. ප්‍රථම ධානයේ ඉන්න කෙනෙකුට ඇවිදින්න පුළුවන්. ආස්තුරුණෝන්ති කියන දේශනා කරනවා. මම දිව්‍යමය උච්චාසයන මහාසයන ඇසුරු කරනවා කියලා එක මමුණෙක් අහපු ප්‍රශ්නයකට. දිව්‍යමය උච්චාසයන මහාසයන අසුරු කරනවා. මොනවද? මම ප්‍රථම ධානයේ ඉඳ ගන්නවා, හිත ගන්නවා, ඇවිදිනවා, සැතපෙනවා. ဒုတိය ධානයේ ධාන සමාපත්තියෙන් නෙමෙයි. සමාපත්ති වෙනස්. ඉඳ ගන්නවා, හිත ගන්නවා, ඇවිදිනවා, සැතපෙනවා. තෘතීක ධානයේත් එහෙමයි. චතුර්ථ ධානයේත් එහෙමයි. එහෙනම් චතුර්ථ ධානයේ ඉන්න කෙනෙකුට ඇවිදින්න බැරිද? පුළුවන්. එහෙනම් අහන්න ඕනේ චතුර්ථ ධානයේ ඇවිදලා පේනවද බලන්න. එහෙනම් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් භාවනාවට ඉඳගත්තට පස්සේ ඔය මෝඩ يعني අර පිස්සු සමාධි වලට ඔළුව යනවන ඇස් දෙක පියාගන්න නැතු වෙයි. ඇස් දෙක අඩවන් කරන්න. බාගෙන ඇස් දෙක අරගන්න. බාගෙන ඇස් දෙක අරගත්තාම අර පිස්සු සමාධි වලට යන එක ගොඩක් දුරට අඩු වෙනවා. එහෙම කළා ධර්මයේ වෙනෙහි කරන්න. දැන් ඔබ ගොඩක් දුරට ඇස් දෙක පියාගත්තට පස්සේ මොකද වෙන්නේ? ටික වෙලාවක් කරපොත් වෙන අර වෙන වෙන අරමුණකට ඔළුව යනවා. ඒකත් එක්කම ගිහිල්ලා ඉවරලා ඒකත් එක්කම මක්කෙනවද? නින්දට වැටෙනවා. සමහර ගානේ මේ නින්ද ගියාද කියලාවත් තේරෙන්නේ නැහැ. මේ නින්දනුත් ඒකම මේ පේන්න පටන් අරගෙන. පැය දෙක තුන භාවනා කරන්න පුළුවන් අන්තිමට. ඉතින් හරි සතුටුයි එතකොට. ඇයි? මම පැය තුනක් විතර භාවනා කළා. තව වැඩි නම් වෙලා ධ්‍යාන සමාපatti කියලා කියන්නේ ඊට වඩා ගොඩක් එහාට තවත් ධ්‍යාන හොඳට ප්‍රගුණ කරපු අවස්ථාව. ධ්‍යාන සමාපත්තියද චතුර්ථ ධ්‍යාන සමාපත්තියද කිය කෙනෙක් ගත්තොත් ඒ චතුර්ථ ධ්‍යාන සමාපත්තියේදී මොකද වෙන්නේ? ආස්වාස ප්‍රස්වාසත් ප්‍රහීණ වෙනවා. මොකද ශරීරය සම්පූර්ණයෙන්ම මක් වෙනවා. ශරීරය සම්පූර්ණයෙන්ම නිශ්චල වෙනවා. ප්‍රථම ධ්‍යාන සමාපත්තියකුත් තියෙනවා. ද්විතීක ධ්‍යාන සමාපත්තියකුත් තියෙනවා. ඒ සමාපත්තිය. ඒ සමාපත්තිය කෙලවරක් ඒක. ඒ කියන්නේ ධ්‍යානයේ කෙලවරක්. එහෙම වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ප්‍රථම ඥාන සමාපත්තියට යන්න ඕනේ නැහැ ද්විතීක ඥානෙන් නගා ගන්න. එහෙම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. සමාපත්තිය ධානවලින් මේ ශාරීරික සුවයක් බලාපොරොත්තු වෙන්නේ. මානසික සුවය තියෙන සමාධිය. ධානයක් කියලා කියන්නේ ශාරීරිකව හටගන්න දෙයක්. ශරීරයෙන් හටගන්න දෙයක් ඒක. ධානයක් කියලා කියන්නේ. සමාධිය කියන්නේ කොහෙන් හටගන්න දෙයක්ද? සිතෙන් හටගන්න දෙයක්. සමාධිය කවුරු හරි කෙනෙක් යම් දෙයක් ගැන අර වැඩි අරමුණක ඉන්නකොට හිවිද සමාධියකට යනවා යාගේ හිත. නමුත් ධානයකට යන්න නම් ඒක තව ගොඩාක් එහාට යන්න ඕනේ. තව ගොඩාක් එහාට යනකොට ඒක තුලින් අර ශරීරයට දැනෙන සුවයනේ ඔක්කොම තියෙන්නේ. ප්‍රීති සුඛං. ඒක ဒုတိය ධානය යනකොට මොකද වෙන්නේ? අවිතක්කං අවිචාරං සමාධිජං ප්‍රීති සුඛං. මේ සුඛය. ඊළඟට ප්‍රීතියට විරාග ප්‍රීතිය අයින් වෙලා හැබැයි ත්‍ෘතික ධානයේ තියෙන මොකද්ද? සුවය. ඒ සුවයට තමයි ඊට පස්සේ බැඳෙන්නේ. සුවය බැඳෙනවා නෙමෙයි සුවය තියෙනවා. එතකොට මේ ශරීරයේ මේක දැනි තියෙන්නේ. මොකද මේ ශරීරය කියන්නේ මහා 10 දෙන දෙයක්. ඒකනේ රහතන් වහන්සේලා ධාන සමාව ධානයේ සම්බදින්නේ. මොකද මේ ශරීරය කියන්නේ මහා විඩා දෙන දෙයක්. උන්වහන්සේලා ධර්ම ප්‍රචාරක කටයුතු වල හැරෙන්නට අනිත් වෙලාවල් වලදී උන්වහන්සේලා ධානය වලට සම්බන්ධලා ඉන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ. දැන් එහෙමත් එකක් තියෙනවා. දැන් මේ ප්‍රශ්නයක් අහලා තිබ්බේ. රහතන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියෙන්ම නිවන් දකින්නවා කියන එකක් එහෙම නැහැ මේ ලෝකේ. ඒ කියන්නේ රහතන් වහන්සේ නමක් පිරිනිවන් පාන නම් ඒකාන්තයෙන්ම නිරෝධ සමාපත්තියට සම්බන්ධින්න ඕනේ කියලා එකක් නැහැ. මොකද හැම රහතන් වහන්සේ නමකටම නිරෝධ සමාපත්තියට සම්බන්ධින්න බෑ. නිරෝධ සමාපත්තියට සම්බන්ධින්න නම් මොකක් තියෙන්න ඕනේ? චේතෝ විමුක්තිය මහා විහිරට ප්‍රගුණ කරලා තියෙනවා. ඒ කිව්වේ අස්ත සමාපත්තිලාභියෙක් වෙන්න ඕනේ. අස්ත සමාපatti මහා විහිරට ප්‍රගුණ කරපු කෙනෙකුට තමයි මක් වෙන්න පුළුවන්. සංඥා වේදිත නිරෝධයට සම්බන්ධින්න පුළුවන් එතනින් ගියා. ඒතර සංඥා වේදිත නිරෝධයේ ඉන්න කෙනෙක් මරන්න බෑ කාටවත්. සංඥා වේදිත නිරෝධයේ පිරිනොම් පාන්නත් බෑ කාටවත්. කොහොමද පිරිනොම් පාන්නේ? හිත වැඩ කරන්නේ නැත්තම් පිරිණිවිය තමයි ඉන්නේ. తాවකාලික පිරිණිවියක ඉන්නේ. ඉහාත්ම සුඛ විහරණය සඳහා ඉහාත්මේදීම නිවන් සැප ලැබීම සඳහා තමයි උන්වහන්සේලා නිරෝධ සමාපත්තියට සම්බන්ධින්නේ. දැන් නිරෝධ සමාපත්තිය තේරුම් ගන්න. නිරෝධ සමාපත්තියක් කියලා කියන්නේ සිත් හැදෙන්නේ නැහැ. සිත හැදි හැදි ගිහිල්ලා. දැන් මේ කාම සිත් තියෙන කෙනෙක්. කාමයේ අතපත් වෙලා. මොකද ඔය කියන තැනට යන්න නම් අඩුම තරමේ අනාගාමි කෙනෙක් වෙන්න ඕනේ. එතනින් මෙහා කෙනෙකුට යන්න බෑ. අස්ත සමාපති ලබන්න පුළුවන් ආනාර වෙන ඕන කෙනෙක්. ඒ යාලාර කාලාම උද්දකරාම පුත්. උද්දකරාම පුත් කියන තාපසයා. කොතන වෙනකන් ලබලා දෙන්නේ? දේව සංඥා නා සංඥා. එනයි මොකද්ද? අස්ත සමාපති ලාභියේ. අස්තිත තාපසයා. සුද්ධෝද රජුගේ ගුරුවරයා. බ්‍රහ්ම ලෝක වල ගිහිල්ලා ඉන්නේ. විවේක ගත කරලා. අස්ත සමාපති ලාභී. ඒයට සංඥා වේද නිරෝධයට යන්න බෑ. සංඥා වේදිත නිරෝධයට යන්න පුළුවන් එක්ක රහතුන් වහන්සේ නමකට නැත්තම් බොහෝම අඩු ප්‍රමාණයක් ඉන්න අනාගාමී උතුමන්. සියලුම අයදත් එහෙම කරන්න බෑ. එතකොට මේ කාමයේ අතපත් වෙලා ප්‍රථම ධානයේ නැගීලා ප්‍රථම ධානයේ ද්විතීක ධානයට ගිහිල්ලා එතකොට ඔය විතක්ක විචාරය එහෙම නැති වෙනවා. කතා කරන්න පුළුවන් හැකියාව නැති වෙනවා. ඊට පස්සේ තවත් ඉස්සරහට චතුර්ථ ධානයට ගියාට පස්සේ මොකද වෙන්නේ? අතපය හොල්ලන්නත් බෑ. දැන් එතකොට චතුර්ථ ධානයට දැන් මම ඉස්සරහට ධානාංග විස්තර කරන දැන් ප්‍රථම ධානයේ ඇතිනේ. ඒකයි ප්‍රථම ධානයේ නවත්තන්නේ. ද්විතීක ධානයේවත් අනුපතරමේ කියන්නේ නෑ ඇයි ඒ? ඔය මාන්නේ පැත්තකට දාන්න. ප්‍රථම ධානයේ හොඳට සුසර කරගන්න. දැන් නැගිලා තියෙනවා නම් එහෙම කාට හරි. තව හොඳට සුසර කරගන්න. ඕනේ තැනක ඕනේ වෙලාවක සමවදින්න පුළුවන් මට්ටම හදාගන්න. සුසර කරගන්නවා කියන්නේ ඒක. ඕනේ තැනක ඕනේ වෙලාවක සමවදින්න පුළුවන්. රහතන් වහන්සේට පුළුවන් එහෙම කරන්න. ධ්‍යාන හතරම ඕනේ තැනක ඕනේ වෙලාවක කැමති තාක් කල් ඉන්න පුළුවන් උනාට. ඒව ප්‍රගුණ වෙච්ච රහතන් වහන්සේ. චතුර්ථ ධ්‍යානයට සමවදිනකොට තනිකර ආලෝක කදම්බයක් විදිහට විතරයි ශරීරයේ පේන්නේ. එතකොට එතනදිත් මොකද කරන්නේ? මේ ශරීරය දැනගන්නව අඳුනගන්න. මොකක් විදිහට දැන් දැනගන්නේ අඳුනගන්නේ? සුදු පාට ප්ලාස්ටික් බැරල් එකකට ටියුබ් ලයිට් එකක් ගැහුවාම කොහොමද පේන්නේ? අතපය කැළියෙන් වෙන් වෙලා පේනවද? නෑනේ. තනිකර පේන්නේ ආලෝක කදම්බයක් විතරයි. ඔන්න බැරල් එකක් වගේ ආලෝක කදම්බයක් පේනවා. සුදු පාට ආලෝක කදම්බයක්. ඔය සුදු පාට ආලෝක කදම්බය දැනගන්නව අඳුනගන්න. එහෙනම් දැනගන්න අඳුනගන්න එක නවත්තලද? නෑ. ඊටමත හිත අවකාශයේද හිත තියෙන. දැන් ඔබ පස්සේ විස්තර කරන ඔය ඔක්කොම ශාස්ත්‍රීය සාසනයේ විස්තර කරලා තියෙනවා. ත්‍රිවිධ ග්‍රන්ථවල ඔය හැම දෙයක්ම තියෙනවා. හැබැයි කියෝන හැමෝටම තේරෙන්නේ නැහැ. කියෝන හැමෝටම තේරෙනවා ඒගොල්ලන්ගේ හිතවල තියෙන පරාසය. රාග ද්වේෂ මොහ ප්‍රහාණය කරගෙන යන අය කියෝනකොට තමයි ඔක හරි ආකාර අර්ථ එන්නේ. හැමෝටම කියෙව්වට ඒ හරි මාර්ථය ගන්න බැහැ. දැන් එතකොට ටියුබ් ලයිට් එකක් ගැහුවා වගේ. දැන් ඊට පස්සේ එතනින් එහාට හිත අවකාශයට හිත තියෙන. ආකාසානං ඡායතනිය කිව්වේ ඒකයි. මොකද මේකට හිත මේ දැනගන්න අඳුනගන්න තු ඉන්න බෑනේ. දැනගන්න ඕනි අඳුනගන්න ඕනි. දැන් මොකට රූප එපා. දැන් රූප අයින් කළා තියෙන්නේ. චතුර්ථ ධානයෙත් එහාට ගියා. රූප එකක් අද එපා. දැන් මොළු කයම නිස්සලයි. දැන් දැනගන්න අඳුනගන්න විදිහක් නැහැනේ. එක එක එහා පැද්දේ බෙරයක් ගන්න ඕව ගන්න. වැඩක් තියෙනවද? ඇයි? ආස්වාස ප්‍රස්වාස ප්‍රහීනයි. කය නැහැනේ. එකනේ කය තියෙනවා. කය දැනගන්නේ නැහැ. කය තනිකරම එක මේක ආලෝක ආදම්යක් විතරයි. එතනිනුත් දැන් එහාට ගිහිල්ලා නින්නේ මෙයා. දැක්කද? අන්න එතකොට මොකද වෙන්නේ? කවුරු හරි බෙර ගැහුවා කියලා? කවුරු හරි ඇඟට තට්ටුවක් දැම්මා කියලා? දැනෙන්න මොකුත් නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ගිහිල්ලා තියෙන ඕන්න. දැන් හැබැයි දැනගන්න අඳුනගන්න ආසාව නැති වෙලා තියෙන්නේ. නැහැ. දැන් මොකද කරන්නේ? හිත අවකාශේ. පරක් තෙරක් නැති හිත අවකාශේ. තේහෙද නේද? ඒක අඳුන ගන්නව දැන ගන්නව අඳුන ගන්න. දැනගන අඳුන ගැනීම ආසාව නැති වෙලා නැහැ. හිත අවකාශයේ දැන ගන්නව අඳුන ගන්න. එතනින් එහාට ඔය ආකාසානංචය විඥාන දැන් මම විස්තර කියන්නම් ඉස්සරහට. මේ දැන් රියල් සරලවම ගන්න. විඥානංචායතනේ මේ හිත කියන එක අනන්තයට විහිදවන්න පුළුවන් හැටි. ඒක බලනවා. ඒක දැනගන්නද හිත දැනගන්නව අඳුන ගන්න. ආකින්චඤ්ඤායතනේ මේ ඒකමයි අන්‍ය දෙයක් නෙමෙයි කිය කිය. ඒක දැනගන්නව අඳුනගන්න. මේ හොඳට තේරුම් කරලා දෙන්නම් ඉස්සරහට. ඊට පස්සේ නේව සංඥා නා සංඥායද. මේ සංඥා ඇති වෙලා නැති වෙන්න යනවා, මැරෙන්න වගේ යනවද? කී කී බලන් ඉන්න ඔය. සංඥා ඇති වෙනව නැති වෙනව බලබලී. ඇති වෙනව නැති වෙනව කිව්වේ? අර ඔය ලෝක සම්මතියනේ ඇති වෙනව නැති වෙනව නෙමෙයි. සංඥා හඳුනගන්නෝ නැති වෙලා යනවා හට ගන්නවා නැති වෙලා යනවා ඒක බල බල ඉන්නවා එහෙනම් දැන් එතනත් මොකද කරන්නේ වේදනා සංඥා නගනවා උතනත් පැන්නුවට පස්සේ යම් කිසි කෙනෙක් අරහතුන් වහන්සේ නමන්න උන්වහන්සේ උතනත් පන්නලා මේ ඒ දැන ගැනීම හඳුන ගැනීම මේ මට්ටමේ තියෙනවා හැබැයි අරහතුන් වහන්සේලාට නම් මොකක් නැද්ද දැනගන්න හඳුන ගන්න ආසාවක් නැහැ නමුත් දැනෙනවා ඇඳිනේනවා අරහතුන් වහන්සේට නම් කියන්නේ දැන ගන්න වඳුන ගන්නව නෙමෙයි මොකද දැනෙනවා ඇඳිනේනවා අන්න එතනින් උන්වහන්සේ අදිස්ථානයේ මොකද කරන්නේ සංඥා වේදිත නිරෝධයට සම්බන්ධින ඒ අවසානයේදී මොකද වෙන්නේ ඒ මොහොතෙන් එතනින් එහාට එක හිතක්වත් හැදෙන්නේ නැහැ දැන් මොකද උනේ මුලින්ම විතක්ක විචාර නැවතුණා කතා කරන එක නැවතුණා එහෙනම් ඒතකොට විතක්ක විචාර මුලින් නැති වුණා ඊට පස්සේ ආස්වාස ප්‍රස්වාස ඊට පස්සේ නැති වුණා දැන් නැති වෙනව මොනවද සංඥා වේදනා වේදනා සංඥා නැති වෙනව කොතනද සංඥා වේදහිත නිරෝධයේදී ඔන්න වේදනා සංඥා නැති වුණා දැන් මේ උත්තරය ඉන්නේ නිරෝධ සමාපatti මේ වෙලාවේදී කාටවත් මැරෙන්න බෑ කවුරුහරි කිව්වොත් එහෙම නිරෝධ සමාපatti ඉන්නවට කවුරුහරි වෙඩි තිබ්බත් නියමයි නිරෝධ සමාපatti ඉන්න උතුමෙක්ගේ මයිල් ගහකටවත් අත දියන්න බෑ කාටවත් ඒක මහා අදිස්ථාන බලයක් උන්වහන්සේගේ සිවුරු පොටක්වත් ගිනි ගන්නෑ ඒ තරම් අදිස්ථානයක් තියෙන උන්වහන්සේට සියල අදිස්ථානයෙන් වෙන්නේ නැත්තම් කොහොමද අනිත් හිත හටගන්නේ දැන් හිත හැදෙන්නේ නැහැ නේද දැන් තනිකර බ්ලැන්ක් එකක් යන්නේ අවසාන හිත හැදුණා අර ඒ වෙලාව නිරෝධ සමාපත්තිය සම්වදින්න මොහොතකට කලින් හැදුණා අවසාන හිත දැන් මොකද වෙලා තියෙන්නේ දැන් හිත හැදෙන්නේ නැහැ කයත් නිශ්චලව තියෙනවා හිත හැදෙන්නේත් නැහැ ඔන්න ඕක තමයි නිවන කියන්නේ මේකයි ඒ වෙලාවේ හිත නැගෙන්නේ නැති නිසා ඒ හිත නිසා හටගන්න එකම රූප කලාපයක්වත් ලෝකෙට එන්න විදිහක් නැහැ සාමාන්‍යයෙන් හිත හටගන්න වාරයක් ගන්න රූප කලාප නිදහස් වෙනවා ලෝකෙට එහෙම ක්‍රමවේදයක් හැම පටිච්ච සමුප්පාද චක්‍ර හතර ගමන සැරයක් රූප කලාපයක් නිදහස් වෙන ක්‍රමවේදයක් දේශනා කරන දින සාත්‍රුණාහත් එතන මේ වෙලාවේ එක හිතක්වත් හටගන්නේ නැහැ ඒක නිසා එහෙම රූප කලාප ලෝකෙට නිදහස් වීමේ වැඩපිළිවෙලක් තියෙන විදිහක් නැහැ හරි එතකොට දැන් බලුවොත් එහෙම මේ වෙලාවේ උන්වහන්සේව ඝාතනය කරන්න කාටවත් බෑ උන්වහන්සේව පුච්චන්න කාටවත් බෑ උන්වහන්සේගේ සිවුරක්වත් පුච්චන්න බෑ කාටවත් දැන් කාලෙකේම උන්වහන්සේ නමක් එහෙම හම්බෙදුනොත් එහෙම මොකද වෙන්නේ කෙලින්ම වෛද්‍යවරයෙක් ඇවිල්ලා බලයි ආ මැරිලා දැන් මොකද කරන්නේ මේ එම්බම් කරලා දාපන් ඉතින් ඒ කාලේ වත් ඕක වෙන්නේ විදිහක් නැද්ද ඉතින් එහෙම උතු මේක එම්බම් කරන්න කියලා කපන්න ගියොත් එහෙම කාට හරි මොකද වෙන්නේ ආනන්තරිය මට්ටමේ පාප කර්ම කරගන්නවනේ මිනිස්සු ඒක නිසා එහෙම වෙන්න විදිහක් නැහැ. එහෙනම් සංඥා වේද නිරෝධයට සම්බඳුන ඒ සම්බඳ අධිස්ථාන කරපු කාලයක් තියෙනවා. අන්න ඒ අධිස්ථාන කරපු කාලෙන් පස්සේ මොකද වෙන්නේ? ඔන්න ඒකේ අවසානයට එනකොට අවසාන කාලයට එනකොට මොකද වෙන්නේ? අන්න එතනින් මුලින්ම නැගෙන්න පටන් ගන්නෙ මොනවද? වේදනා සංඥා. වේදනා සංඥා නැගුණා ඊට පස්සේ ආස්වාස ප්‍රස අර ගිය පාරේ ආපස්සට එනවා ඊට පස්සේ. එම පාරේම ආපස්සට එනවා ඊට පස්සේ මොකද වෙන්නේ චතුර්ථ ධාන මට්ටමෙන් එනකොට ආස්වාස ප්‍රස්වාස නැගුණා ඊට පස්සේ හිතක ਵਿਚාර නැගුණා උන්වහන්සේ ධානයේ නැගිට්ටා එතකොට එහෙනම් දැන් ඔන්න බලා ගන්න ඕනේ එන ක්‍රම වේදේ එහෙනම් දැන් රහතන් වහන්සේ නම පිරිනිවන් පානෙක නිරෝධ සමාපත්තියේ කිසිම සම්බන්ධයක් නැහැ එක රහතන් වහන්සේ නම කිව්වලු ඇව්වලු ශිෂ්‍ය පිරිස මේවා කරන්නේ මේ ලොකු බුදුන වෙන නෙමෙයි උන්වහන්සේ මේ ශිෂ්‍ය පිරිසට පොඩි තල්ලුවක් දෙන්න උනන්දු ඇති කරවන්න නිවන් දැකීම සඳහා ඒක සඳහා තමයි උන්වහන්සේලා විද්වම් පාන්න කලින් ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියට ඇවිදින්න ඉරිදී පාන්නේ ලොකු කමක් පෙන්වන්න නෙමෙයි ඒ ඉන්න අනිත් පිරිසට ඒක තුලින් ශක්තියක් ලැබෙන්න මමත් මේක කරගන්න ඕනේ කොහොම හරි කියලා ඒක රහතන් වහන්සේ නමක් ඇහුවල ශිෂ්‍ය පිරිසකෙක් හිතගෙන පිරිනුවම් පාපු අය උඹලා දැකලා තියෙනවා දැකලා ඇති සත පිලා පිරිනුවම් පාපු අය දැකලා ඇති අහස ඉඳගෙන විරිණුවම් පාපය දැකලා ඇති. උඹලා දැකලා තියෙනවද ඇවිද ඇවිද විරිණුවම් පාන්න කියලා? නෑ නේද? ඕම් මම පෙන්වන්න උඹලට. ආවල් දවසේ මරි. ඇයි? දැන් උන්වහන්සේ ආයු සංස්කාරය අතහැරලා. ඒක උන්වහන්සේ දන්නවද? තව කොයි කාලයකද උන්වහන්සේට තියෙන්නේ කියලා. එතන උන්වහන්සේ ඇඳ ඉර. ඕම් බලා මේ ඉර ගාවදිනකොට විරිණුවම් පාන. ඇවිද ඇවිද විරිණුවම් පාන්න කියලා. එහෙනම් දැන් නිරෝධ සමාපත්තියනකොට ඇවිද ඇවිද විරිණුවම් පාන්න පුළුවන්. දැන් ත්‍රිපිටකයේ තියෙන ඔක්කොම බරු කරලා දාන්න ඕනේ. ඒ මතයක් ආවොත් එහෙම. එහෙම දි එන්න විදියක් නැහැ. මම ඇහුවමයි ඔය. ආනන්ද මහරහතන් වහන්සේ වින්නුවම් පෑවේ ගඟ මැද්දේ අහසේ. ඇයි? උන්වහන්සේට පුදුම ආදරේ දෙපැත්තේම ඉන්න පිරිස ගඟ දෙපැත්තේම ඉන්න පිරිස. උන්වහන්සේ දැනගත්තා. උන්වහන්සේ වින්නුවම් පෑවට පස්සේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේ ලබා ගැනීම සඳහා මේගොල්ලෝ මහා යුද්ධයක් කරනවා. ඒක නිසා මොකද කළේ? උන්වහන්සේ ගඟ මැද්දේ ගඟ උඩ තේජෝ සමාපත්තිය සම්වැදෙලා වින්නුවම් පෑවා. එහෙමම උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය වෙලා ධාතුන් වහන්සේලා දෙකකට බෙදිලා අදිස්ථාන වලින් ගංගා යෝරදේ පැත්තට වීසිනවා. එහෙනම් ත්‍රිපිටකයේ එන මේ කරුණ හැම එකක්ම එතකොට බොරුවක් වෙනවා. එහෙනම් රහතන් වහන්සේ නම නිරෝධ සමාපත්තියේ සම්වදින්න මොනේ පින්නුවම් පාන්න කියලා කවුරු හරි කියනවා නම් ඒක මේ ලෝකේ වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද හැම රහතන් වහන්සේ කෙනෙකුට නිරෝධ සමාපත්තියේ සම්වදින්න බෑ. ඒ වටේ ධානාංග මනාකොට ප්‍රගුණ කරපු උත්තමිය වෙන්න ඕනේ. මොකද අපි අහලා තියෙන බොහොම සුළු පිරිසයි නේද එහෙම නිරෝධ සමාපත්තියේ සම්වැදුණා කියලා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගැන අහලා තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ නිරෝධ සමාපත්තියේ සම්වැදුණා හිටපු එකම අවස්ථාවක්වත් අහලා නැහැ නේද? ඒ බැරි නිසා නන් නෙමෙයි. ඉතින් සාස්ත්‍රුන් වහන්සේ නම ලෝකෙට මේ මෙච්චර දෙයක් කරන්න ආවේ නිරෝධ සමාපත්තියේ සම්වැදෙලා ඉන්නද? නිකන් හිතලා බලන්න. මහා ආනන්ද කල්පගානන්ත හිමි පෙරම්පුරලා මෙතනට ආවේ නිරෝධ සමාපත්තියේ සම්වැදෙලා කාලය ගත කරන්න නෙමෙයි. සමහර රහතන් වහන්සේලාගෙන් අඩුව ප්‍රමාණයක් ත්‍යාග සමාපත්තියේ හිටපු උත්තමයා කවුරු වෙන්නේ නැද්ද? ශාස්ත්‍රුන් වහන්සේ වෙන්නේ. දැන් මේකයි පිංගුතුනි කියන්නේ ඔබ ශාස්ත්‍රුන් වහන්සේගේ පෑගෙන වැලි කැටේටත් ණයයි. ධ්‍යාන සමාපත්තියක් කියලා කියන්නේ පිංගුතුනි ශරීරයට පුදුම සුවය. මේ 1000 දෙන ශරීරයට පුදුම සුවය. එහෙනම් උන්වහන්සේට තිබුණානේ පිංගුතුනි මේ ලෝකේ උන්වහන්සේ තරම් ධ්‍යාන ලැබුව කෙනෙක් තව කොහෙද ඉන්නේ? මේ උන්වහන්සේට තිබුණානේ මේ දවසකට පැය 6ක් 7ක් 10ක් 12ක් විතර ධ්‍යාන සමාපත්තියවල ඉන්න. එහෙම කළා නම් අපිට හුලන්නේ නේද? ඒකයි කියන්නේ පයත පෑගෙන වැලි කැටේටත් ණයයි. නිවන් දැකලා මිසක් ණය ගවන්න බෑ. ඒක නිසා ඔය මෙන අදහස් තියනවා නම් වෙනස් කරගන්න. දිව්‍ය ලෝකයන් එහෙම බලන් ඉන්නවා නම් වෙනස් කරගන්න. මේ ලෝකේ රවණේ කරන්න බලන් ඉන්නවා නම් වෙනස් කරන්න ඕවා ඔක්කොම බොරු වැඩ. උන්වහන්සේ විශ්වාස කරන්න. ඇයි උන්වහන්සේ විශ්වාස කරන්න බැරි? ඇයි උන්වහන්සේට වඩා වැඩ කරන දැන් ලොක්කව ලොකු වෙලා තියෙන්නේ? ලොක කියන දේ අහගෙන මගේ දරුවෝ අර හිමේ නැත්තම් උන්වහන්සේ කිව්වනම් මේ ලෝකේ ගන්න හරයක් නැහැ මෙන්න මාර්ගයේ මෙන්න මේකෙන් නිවන් දැකපළ කියලා තව මොනවද කරන්නේ? ඊර සාස්ත්‍රුන් වහන්සේ ගැන අවිච්ඡ ප්‍රසාදයක් නැහැ. උන්වහන්සේ විශ්වාස නැහැ. ධර්මයේ විශ්වාස නැහැ. මාර්ගඵල විශ්වාස නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි ලෝකේ රමණීය කරගෙන ලෝකේ කකා ඉන්නේ. හරි ලෝකේ සෙතක් වෙයිද? වෙනසෙද බලාගත්තා කි මැරලා ගියා. ඔය තියෙන YouTube එකේ එහෙම ගහලා බලන්න කොහොම නොපෙනෙන ලෝකේ කියලා එහෙම එක එක ආතියෙන්නේ. නේ ඔබට ඔය YouTube එකෙන් දැක් ගන්න පුළුවන් මට අවුරුදු 10 දී 15 දී මම ඔය අත්හදා බැලුවා. කම්මසගත සම්මාදිටියටපත් වෙනකොට බොහෝම පොඩි. ඒව ඉතින් කර්මානුරූපීව හැකසිලා ඉන්න හැටි පාරමිතා බලන්න. ඔබ කම්පියුටර් ඉගෙන ගන්නකොට මම ඉගෙන ගත්තේ වෙන දෙයක්. ඉතින් ඒකම වේදවලින් දැනගත්තා මේ ලෝකේ නැවත උපදීම කියලා එකක් තියෙනවා. මේ සත්‍යය මේ විදිහට කටයුතු කරපෙව් මේ විදිහට ගිහිල්ලා උපදිනවා. මේ විදිහට කටයුතු කරපෙව් මේ විදිහට ගිහිල්ලා උපදිනවා. ඒක ආයි බුදුහාඳුරු කියන්න දෙයක් උන්නේ නැහැ. ඒ වෙදින් පෙරු පාරමිතා බලාරු කරගිලා එන විදිහ ඒක. ඒක නිසා මම හොඳටම දන්න ඔය ඔය හොඳ මේ හයිරංකාරයෝ ඒක එක ආදාදී ලෝඩ පැන පැන ඉන්නේ උන්ට වෙන්නේ මොනවද කියලා. ඒකට විගුදින ගිහි පැවිදි කියලා වේදයක් නැහැ. උඩ පැන පැන හිටියනම් වෙන දේ හොදා කරුම් බලාගත්ත හැකි. මම ඔබට කියන්නේ මේකයි. දැන් විවිධාකාරයේ ප්‍රශ්න එනවා. මං කිව්වේ ඒකයි. ඇයි ඒ? අත්ෙන් අත්තට පණි කුරුල්ලා තෙමී නැසි කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් ප්‍රශ්න. දැන් නිවන් දකින එක හැරෙන්න දැන් නිවන් දකින එක පැත්තකට දාලා දැන් මොකද කරන්නේ? අර හාමුදුරුව මෙහෙම කිව්වා, මේ හාමුදුරුව මෙහෙම කිව්වා, මේක කනවද, මේක කනවද, මේක කනවද, මේක කනවද අන්තිමට අර මීයා මරන ක්‍රමයක් කිව්වේ කිස්සේ. නේද? ඈ? පොල් කැලුගේ චීස් කැලුගේ දිහල මැද්දෙන් බ්ලේඩ් එකක් තියෙනවා කිව්වා. මීයා මරන. ඒතර මීයා මැද්දට ඇවිදලා පොල් කැල කනවා චීස් කැල කනවා පොල් කැල කනවා චීස් කැල කනවා අනිත් බෙල්ල කැවිලා මීයා මැරනවා ඒ විදිහට තමයි මීයා මරන්නේ කියලා පිස්සෙක් කිව්වා. ඔය ටික තමයි වෙන්නේ අන්තිමට. ඇයි අර හාමුදුරු මේ කිව්වා මේ හාමුදුරු මේ කිව්වා මේක ගන්නවද මේක ගන්නවද මේක ගන්නවද මේක ගන්නවද. දැන් නිවන් දකින්න පැත්තකට දාලා අරක හරිද මේක හරිද කී කී ඉන්නවා. ඉතින් නිවන් දකින්න මම ඕන් තරම් දේශනා කළා තියෙනවා. ඉතින් මේ මාර්ගය තුල ගිහින් නිවන් දැක ගන්න නැතුව තව හොයනවා. ඇයි? වේදනා සංඥා. තව හොයනවා. තව මොන හරි හැම තිනවද නිවන් දකින්න. තව හැම ධර්ම කෑල්ලක් තියෙනවද අල්ල ගන්න නිවන් දකින්න. ඒකයි බින්දුනේ ප්‍රශ්නේ. ඉතින් මේවා කිව්වහම රීදී. රිදුනහම බණි. ඉතින් අපිට දොස් කියයි. ඉතින් කරන්න දෙයක් නැහැ. එකෙක් හරි නිවන් දකින්න නම් ඉතර නෙවෙයි. ඒක නිසා තමයි මේව මේ පැහැදිලි කර කර දෙන්නේ. දැන් මම මේකක්වත් මේ මෙහෙම කරහන් කියලා කිව්වේ නැහැ. හැම එකක්ම විස්තර විග්‍රහ කරලා දුන්නා කොහොමද ඒක වෙන්නේ කියලා. ප්‍රථම ධානයෙන් සම්බන්ධින්නේ කොහොමද කියලා විස්තර විග්‍රහ කරලා දුන්නා. ඒතර ඔබටම තේරෙනවා. ආයිසරයක් වැළුවොත් එහෙම ඔබටම තේරෙනවා හොදාකාරවම මේ විදිහට ගියොත් විතරයි නිවන් දකින්න පුළුවන්. එහෙනම් ආයි බොරු සමාධිය වලට යන්න දෙන්න එපා හිත. ධර්මයේ වෙලෙහි කරන්න පුළුවන් තරම් අරව ලැබෙන වෙලාවෙදී ලැබෙන්න දෙන්න. කවුරු හරි කිව්වොත් එහෙම. ස්ටේජ් හතරක් තියෙන්න කියලා. ඕක ස්ටේජ් හතරට හදාගන්න. කවුරු හරි කිව්වොත් එහෙම ස්ටේජ් 10ක් තියෙනවා කියලා මේක කරගන්න. එහෙනම් ධ්‍යාන 10ක් තියෙනවා කිව්වොත් එහෙම මොකද කරන්නේ? ගානට ඒ 10ට කඩලා හදාගන්න. ඔබේ මනසේ හැදිලා එන විදිහ. මොකද හැමතිස්සෙම මනස ඕනේ මොකද්ද? අර බලාපොරොත්තු ඉෂ්ට කරගන්න. ඒ බලාපොරොත්තු ඉෂ්ට වීම තුළ සුවයක් තියෙනවා, සතුටක් තියෙනවා. අන්න එතනට යන්න යෝනි. සාස්තුන් වහන්සේලාත් ඒක වුණා. අනේක ಜಾති සංසාරං සන්දාවිස්සං අනිද්විසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුන ආදී වශයෙන් ඒ උදාන වාක්‍යය දේශනා කළේ ඒකයි උන්වහන්සේ. උන්වහන්සේලාත් අප්‍රමාණ ප්‍රීතියක් ඇති වුණා මොකක් වුණාම? උන්වහන්සේගේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වුණා. ඉතින් ඒ හිතක තියෙන ස්වභාවයක් ඒක. ඉතින් හැමදෙස්සම හිත බලන්නේ මොකද්ද? මොකක් හරි ගෝල් එකක් ගත්තාම ඒ ගෝල් එක කොයි වෙලාවෙද ඇචීව් කරන්නේ කියලා. ඒකයි කිව්වේ ගෝල් එක ගන්න මොකක් කියලාද? නිවන කියලා. නැත්තම් අපරාධයි. ඉතින් විවිධාකාරයේ ස්වාමීන් වහන්සේලා විවිධාකාරයේ දේවල් දේශනා කරනවා. ඉතින් උන්වහන්සේලාට තේරෙන විදිහ දැන් උන්වහන්සේලාට බැනලා හරියනවාද? දොස් කියලා හරියනවාද? දැන් මට බැනලා හරියනවාද? මේ මට තේරෙන එක මම මේ කියන්නේ. මට නොතේරෙන ඒවා මම කොහොමද කියන්නේ? ඒකයි මම කියන්නේ. මමත් මේ බණ කියන එක්කනේ. ඉතින් මට තේරෙන දෙක තමයි මම මේ කියන්නේ. එතකොට තව ස්වාමීන් වහන්සේ නමක් තව ගිහි දේශකෙක් උන්වහන්සේලාට එතුමාට තේරෙන විදිහට දේශනා කරයි. ඉතින් තමන් ඉස්සෙල්ලා දැනගන්න මේ හරි මඟ කොහෙද මේක තියෙන්නේ? රාගය, ද්වේෂය, මෝහය හේවෙන්නේ කොයි වෙලාවෙ? ඔන්න ඔය ටික දැනගෙන ඉවරලා ඔය ඒ උත්තරීක එක මේ ගමන යන්නේ ඒක. දැන් තව ප්‍රශ්නයක් තිබුණා ගිය සතියේ. මේ එක එක ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා කෑලීත් ඒ වරමද? එහෙම ඒව තියෙන. දැන් මේ චන්න මහත්මයා මම වයස සතියකට එක පහක් විතර කියන. මං කියන මන්න යවයි දෙන්න. මොකද අහලේ වන්නේ මේ මෙන්න මේ මේක හැම මේක හරිද? මේ මේකක් තියෙනවා මේක හරිද? ඉතින් උන්වහන්සේලා විවේචනය කරන්න මට උවමනාවක් නැහැ. දැන් විවිධ අනිත් එක පිංගුතුනේ දැන් ධර්මයේ හරියට දැනගත්තේ නැත්නම් එහෙම සමහර එකම දේ වෙනස් විදිහට හිතෙන්නත් පුළුවන්. මේ එකම දේ කියන්නේ මේ උත්තමයා කියන්නේත් එක මේ උත්තමයා කියන්නේත් ඒකමයි. නමුත් වෙනස් විදියට හිතෙනවා. ඒ වචන නෙමෙයි පාවිච්චි කරන්නේ. ඒ වචනම පාවිච්චි කළොත් තමයි තේරෙන්නේ. දැන් උදාහරණයක් ඉදිරියට කියන්න. දැන් මේක වැදගත් හින්දා මම මේ කියන්නේ. මේ ප්‍රශ්නෙ නෙමෙයි ඔබට මේක දැනගන්න වැදගත් නිසා. දැන් මේ ආසය අනුසය ඥානය කියලා සාස්ත්‍රුන් වහන්සේට තිබුණා නේ යම් දෙයක්. මේ ආසය අනුසය ආසය කියලා කියන්නේ පාලි ආශ්‍රය කියන පාලි වචනේ තේරුම තමයි ආශ්‍රය කරපු එහෙම නැත්නම් වාසය කරනවා කියන එක. එතකොට පින්වතුනි දැන් ආශ්‍රය අනුසය කියලා කියන්නේ අනුව සයනය කරනවාට. අනුව සයනය කරන. අනුව සයනය කරනවා කියලා කිව්වේ මොකද්ද? අර ආශ්‍රය කරපු දේවල් වාසය කරපු දේවල් වලට අනුව සයනය කරන ස්වභාවයක් තියෙනවා හිතේ. ඔය කියන්නේ මොකද්ද? විඥාන පත්‍ය නාම රූපං කියපේ. අපි ඕක විග්‍රහ කරලා දුන්නා මනාකොට. විඥානේ හැදෙනකොටම මොකද වෙන්නේ? ඒකේ ඇලෙන කුණ ස්වභාවයක් තියෙනවා අවිද්‍යාවේ සහිතව හැදිච්ච නිසා. එතකොට මොකද වෙන්නේ? අර තියෙන නාම රූප ඔක්කොම ඕකෙ බහගන්නවා. බහගෙන තමයි මක් වෙන්නේද? විඥානික බලාපොරොත්තු හටගන්නේ. ඉතින් ඕකම තමයි බින්දුදුනි එක එක ආකාරයට කියන්න පුළුවන්. මොකක් හරි වස්තුවක් දැක්කට පස්සේ ඒ වස්තුවේ මොද වස්තුව තුල ආස්වාදයක් නැහැනේ මොකද? හැබැයි මේ වස්තුව දැක්කට පස්සේ හිත තුල ආස්වාදයක් හටගන්නවනේ. එතන ඕකේ වෙන වචන වලින් කියන්න පුළුවන්. ඉතින් ඔය කියපු එකම තමයි මේ කියලා තියෙන්නේ. ඉතින් මේක හරියට තේරුම් ගත්තා නම් කවුරු හරි කෙනෙක් ආය අහන්න දෙයක් නැහැ අර කොහොමද මේක කොහොමද කියලා. හිතක් හැදුනට පස්සේ ඒ හිතට බහි ගන්නවා ටුක් ගාලා ඇවිල්ලා අර උපාදානිත නාම රූප. ඒකයි කිව්වේ නලාව පිඹින්නේ මොන මොන මොන විදිහටද ඒකට අනුව නයා නැගිටලා එනවා උඩට. ඔය මලු පහේ තියෙන තනි කර නයි. රෙද්දසේ දාගත්ත නයි. අර අහගෙන නයි රෙද්දසේ දාගත්තනේ පුළුවන් තරම් අරගෙන. මේ අනුරූප වේදනා සංඥා සංකාර අරගෙන අරගෙන දාගත්ත මලු වලට. දැන් මොකද වෙන්නේ? දැන් සංකාරපත්‍ය විඥානං කියලා විඥානේ හැදෙන වෙලාවෙන් මොකද වෙන්නේ? ඒකට සමනන්තරයක් හැදෙනවා. ඒකට අදාළ නයා හුක් ගාලා එනවා උඩට. ඒකනේ කිව්වේ. තේක බොමුද? කියව ගමන් මොකද වෙන්නේ? තේක බොමුද කියලා හිත හැදෙනකොටම දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් බලාපොරොත්තුකුත් හැදිලා ඒත් එක්ක. මොකද්ද මේ බලාපොරොත්තු? ඈ මෙතර කාල උපාදාන කරගත්ත හොඳ මේක. හැබැයි කවුරු හරි කියන දැන් උපාදාන රහම එක වෙන්නවත ඕනේ නැහැ. අපි හිතමුකෝ. කවුරු හරි තේකට ටියුබ් ලයිට් කුඩු කරලා දාලා දුන්නා කියලා. ටියුබ් ලයිට් එකක් කුඩු කරලා දාලා තේකක් දුන්නා. දැන් ඕක බීලා ඊට පස්සේ මේ ඔපරේෂන් කරලා යන්තම් බේරිච්ච එකේ. තේක බොමුද? කියපු ගමන් මොකද වෙන්නේ? අන්න ඒකත් උපාදාන තමයි. අර කොහේ හරි ගියේ නාම රූපේ ගරන් උපාදාන කරගත්තා. ඒක නිසා මොකක් හරි වචනයක් ඇහෙනකොට රූපයක් පේනකොට ඒකයි. අභ්‍යන්තර ආයතන බාහිර ආයතනත් එක්ක ගැටෙන හැම මොහොතකම මොකද වෙන්නේ? ඔය කියන කාර්යය සිද්ධ වෙනවා. ඔය හිතේ උපාදානිත නාම රූප බහිනවා. ඉතින් ආසේ අනුසේ කියලා කිවි ඔන්න ඕකට. ඉතින් සාස්ත්‍රුන් වහන්සේට පුළුවන් මෙයා මේ හිතපු කාලේ අසුරු නිසුරු කරපේවත් එක මොනතරම් දේවල් මොන වගේම උපාදාන කරගෙන දින්නේ වැඩිපුර. අන්න ඒ ටික බලලා ඒක නසන්න කටයුතු කරන්න. අපි කරන්නේ ආසය අනුසය තමයි. නමුත් ඒ ඥානය අපිට නෑ. අනුසය මට්ටමේ බිඳරින්න ඕනේ. අනුව සයනය කරනවා කිව්වේ ඒකයි. අර දෙයට අනුව සයනය කරගෙන ඉන්නවා. එනකන් ඉන්නේ. ඒ මට්ටමට තමයි මේ උපාදාන වහින්නේ. ඒක නාම රූප ආර උපාදාන වෙච්ච ඒ මට්ටමට බහින්නේ. වැඩිපුර උපාදාන වෙලා සිවිච්ච තග්ගල බහිනවා. සමහර ඒවා තියෙනවා බොහොම යට ගිහිල්ලා යට ගිහිල්ලා යට ගිහිල්ලා තියෙන ඒවා. එහෙම යට ගිහිල්ලා යට ගිහිල්ලා තියෙන ඒවා ඒව උඩට ගන්න ටිකක් ලොකු ඒවා එන්න ඕනේ. දැන් උදාහරණයක් කියලා ගත්තොත් එහෙම කෙනෙකුට දැන් කේන්ති යන්නෙම නැහැ කියලා හිතන්නකෝ. ඒක සාමාන්‍යයෙන් කේන්ති යන්නේ මොනවද? ළමයා විත්තියේ ඉරක් ඇඳලා තිබුණා. දැන් ඉතින් අම්මා බණ අහනවා. දැන් ඒ ළමයා විත්තියේ ඉරක් ඇඳන්න කේන්ති යන්නේ නැහැ. හරි? දැන් ඔනේ මේ මට්ටමනේ දැන් අර එක සමුච්ඡේද ප්‍රහාණය වෙලා එහෙම නැත්නම් නිෂ්කම්මන ප්‍රහාණය වෙලා ඒව තියෙනවා. හැබැයි තාම අනුසය මට්ටමේ මිදිලා නැහැ ද්වේෂය කියන එක. ඒ අම්මගේ අනුසය මට්ටමෙම විදෙන්න ඕනේ. ඒ කියන්නේ ආයි ජීවිතේ මොනම දෙයක් මේ ලෝකේ ආව ඒකට අනුව සයනේ වෙලා තිබිච්ච ඒවා අවදි වෙන්න බෑ. ඒව අවදි වුණොත් ඒක එහෙනම් ඒ කියන්නේ තාම මේක ඉවර නෑ. එහෙනම් රහතන් වහන්සේගේ තියෙන්නේ මොකද්ද? අනුසය මට්ටමෙන් රාග දේශ මොහ සියල්. මොකද අනුසය තියෙන්නේ තුනයි. ප්‍රධාන වශයෙන් මොනවද? රාග අනුසය, ද්වේෂ අනුසය, මෝහ අනුසය. රාගයට අනුව මේ නිදි වැදිලා ඉන්නවා. ඇහැරෙන්නේ දැන් ඔබ හොඳට නිදාගෙන ඉන්න වෙලාවක යාළුවෙක් ඇවිල්ලා ටක් ගාලා පොඩ්ඩක් හොඩි තට්ටුවක් දානවා. ඇහැරෙන්නේ නැහැ. ඉතින් තව පොඩ්ඩක් වැඩි කරනවා. ඇහැරෙන්නේ නැහැ. කනට හුවක් තියෙනවා. ඒත් ඇහැරෙන්නේ නැහැ. කන ගාලා අපිඤ්ඤාක් වත්තු කරනවා. ඔන්න ඇහැරුණා. අන්න ඒ මට්ටමක් තියෙන්නේ. එන්න එහෙම තමයි අවදි වෙනවා. ඒකයි කිව්ව අනුව සයනය කරනවා. අනුසය කිව්වේ ඒකයි. සමහර වෙලාවට අවදි කරව ගන්න බෑ. එන හැම එකකටම අවදි වෙන්නේ නැහැ. ඒකයි තියෙන්නේ. එන හැම දෙයකටම අවදි වෙන්නේ නැහැ. දැන් ඒක බිත්ති ඉරක් ඇඳන්න ප්‍රශ්නයක්. මල් වාස එකක් තිබුණා ඒක ගැහුවා පොලේ පොඩි එකක්. ප්‍රශ්නයක්. ඊළඟ පොඩි එකක්. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට පොඩි එකා පිහියක් අරගෙන මල්ලිට අයින් යනවා. දැන් මොකද උනේ? ඒ මට්ටමෙන් ඔන්න ඇදලා උනේ. අන්න එහෙම ඒවා වෙන්න පුළුවන්. හිතා කෙනෙක් ඉන්නවා යාළුවාට බයින කුණු හරපයක් කියලා. සද්ද නැතු ඉන්නවා. ප්‍රශ්නේ නැහැ. ඇයි? නැගිටේ නැහැ. සහෝදරයෙකුට බයිනෝ. ඒත් ප්‍රශ්නයක් නැහැ. තාම අර නැගිටේ නෑ. ඒක නම මොකද අර අරක අරකට බලයක් නෑ තාම මේක නම් ඒ කියන්නේ ඒ තරමට දැන් දුරු කළා තියෙනවා. මොනවද දුරු කළා තියෙන්නේ? දුරු කරන්න තියෙන එකම එක තියයි. චන්දරාගය දුරු කළා. ඒ කියන්නේ උපාදාන දුරු කළා තියෙන්නේ ඔය. මොනවට උපාදානද? ලෝකෙට උපාදාන. ලෝකෙ මොනවද? පංච උපාදානේ. වෙන මොනවද ලෝකෙ කියලා කියන්නේ? එහෙනම් ඔය මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඔය පහට තියෙන උපාදානය තමයි දුරු කර කර දුරු කර කර යන්නේ. එහෙම දුරු කර කර ගිහිල්ලා දැන් ඔන්න තේ වෙලාවක් තියෙනවා. ඔන්න එක මාට අම්මට වයින්න ගුණහරිතයක් කියලා. එතකොට මොකද උනේ? ඒක උපාදානයි අනිත් ඒවා උපාදාන නැති වුණාට තාම. අන්න එතකොට මොකද උනේ? ද්වේෂ අනුසේ නැගිලා ආවට අක්කා. අන්න එහෙම ක්‍රම වේදයක් තමයි තියෙන්නේ. එහෙනම් මේව නසන්. ඉතින් ඔය කොහොම කොයි විදියට කිව්වා? මේක නසන්න නම් මොකද්ද කරන්න? ඔය තින්ගොදේ ඔක්කොම බනනේ. කරන ක්‍රමවේද නෙමෙයිනේ. කරන ක්‍රමවේද මොකද්ද? මේ රූප වේදනා සංඥා සංකාර ප්‍රහාණය කිරීම, මේ ඒ වැඩ දින චන්දරාගයේ ප්‍රහාණය කිරීම සඳහා මේ කර්මස්ථාන වඩන්න ඕනේ. ඒකයි කරන්න තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒව ප්‍රහාණය වී යනවා. නැත්තම් ඉතින් විවිධාකාරයේ සුන්දර සුන්දර ආකාරයේ බණ කියන හැම ස්වාමින් වහන්සේ නමක් ගාවම ගිහිල්ලා ඔය ටික කර කර යන්න තියෙන්නේ. මම බනහනවා. ඔබ ගිහිල්ලා අන්තිමට උන්වහන්සේලාගේ වැඩෙත් කරගනි. ඊනවහ තව සුන්දර බණක් ආවොත් එන්නේ මොකද වෙන්නේ? ඒකත් අහන්න. ඒකයි මම කියන්නේ තියෙන්නේ කරන්න දැන්. එක තැනකට අනුගත වෙලා. ඒක සීක්‍රෙන් කරගෙන යන්න. එතනින් ගත්ත මෙතෙන්ට අනුගත වෙන හැම කෙනාටම අවවාද අනුශාසනා කරනවා හැම තිස්සෙම. ඒකයි කිව්වේ පැය තුනක දේශනාවකදී අඳුම ගන්න පැය එකම ආරක් දෙකක්වත් ඔබට අවවාද කරන්නේ. කරපල්ලා මේක. පුළුවන් තරම් කරපල්ලා. මේ විදිහට කරපල්ලා. මේ විදිහට යන්න එපා. මේ විදිහට කරපල්ලා. ආදිවාසීන් කියන්නේ ඒකයි. අලුත් ධර්ම කාරණා කිහිපයක් දෙනවා. මොකද අවශ්‍ය වෙන්නේ තිවිරු යන ධර්ම කාරණා වඩන එක. ඒ ධර්ම කාරණා නැවත නැවත කතා කරන්නේ. අර එතකොට තමයි මේක තමන්ගේ මේ ගමන ඉස්සරහට යන්නේ. ඒක නිසා මේ ගමන ඉස්සරහට යන සූදානම් වෙන්න සියලු දෙනා. ඒක දැනක නැවතිලා ඉන්නේ නැතුව ඉස්සරහට යන සූදානම් වෙන්න කොහොම හරි නිවන් දකින්න එපා. ගිහිව ඉඳගෙන හරි පැවිදි ඉඳගෙන හරි මේ ගමන යන්න එපා ඔබ. පැවිදි වුණොත් කාලේ තියනවා කරගන්න ඕනේ තරම්. නැත්තම් වෙන්නේ මේ අනිත් කටයුතු වලට ගොඩක් ඔළුව දාන්න වෙනවා ඉතින්. ඒක කරන්න දෙයක් නැහැ. ඒක එහෙම තමයි හැටි. ගිහි ජීවිතය කියන්නේ කිහිගේ කියන්නේ gini ගයක් සම්පූර්ණයෙන්. ඒක නිසා ඔය gini ගෙඩිය තව කෙනෙකුට දෙන්න එපා. දැන් දරුවෙක් පැවිදි වෙන්න ආවම නැන්දලා මාමලා ගිඳලා තරහයි. එහෙම තමයි විදිය. දරුවෙක් කිව්වොත් මම පැවිදි වෙන්න ඕනේ කියලා මොකද වෙන්නේ? නැන්දලා මාමලා ගිඳලා තරහ වෙනවා. අපිත් එක්ක තරහ වෙනවා. ඒක තමයි විදිය. ඇයි ඒ? මේ බණ ඇහුවට කමන්නේ. ඕනෙම දෙයක තියෙනවා සීමා. ඒ සීමාව මොකද්ද? ඒ ගොන් යක්කු දරන් ඉන්න මතේ. ඒක තමයි සීමාව. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ එතනින් එහාට මහා සුන්දර ලෝකයක් තියෙනවා කියලා. ඒගොල්ලෝ හිතන් ඉන්නේ මෙතනින් මේ ලෝකේ ඉවරයි කියලා. ඉතින් ඒක නිසා එතනට එනකන් එන්න දීලා දැන් ඊටහම මෙහෙට වෙලා ඉඳා. ලෝක තමයි විදිය. ඉතින් ඕක ලහුනොත් එහෙම. දරුවෝ හෝ වේවා මම කියන්නේ. අම්මා තාත්තාටදී අහුනොත් එහෙම. ඉතින් තමන්ගේ ජීවිතේ තමන් අතහරගන්න. මේ වෙලාවේ මේ කරගන්න පුළුවන්කම තියදී ඒක තමයි නසාගන්නේ. ඉතින් ඒක නිසා පුළුවන් නම් හිතලා බලන්න මොකද්ද මං විසින් කළ යුත්තේ කියලා. ඊර වීරයක් අරගෙන තමන්ගේ වැඩේ කරගන්න. අපි ඉතින් ඇද ගන්න යන්නේ. කවුරු එන්න හදනවා නම් ඇදලා ගන්නවා. ඊළඟ මුල් කාලේ කිව්වේ ප්ලැට්ෆෝම් ටිකට් අරගෙන එහෙම ඇවිල්ලා ඉන්නවා නම් කරුණාකරලා කියන්න කියලා. සමහර ඉන්නවා මේ අපි ඇවිදින්න යන්නේ එනවා වගේ ඉන්නවා. ඉතින් අපි මොකද කරන්නේ? අපේ කාලේ නාස්ති කර කර ඒ ඇයිද අවවාද අනුශාසනා දෙනවා. බල්ලකට මොකද්ද වෙලා තියෙන්නේ? කෝච්චියෙන් නැගින් ඇවිල්ලා තින්නේ. කෝච්චියෙන් නැගින් නෙමෙයි ප්ලැට්ෆෝම් එකේ ඉන්නේ ප්ලැට්ෆෝම් ටිකට් අරන් ඇවිල්ලා. ඉතින් ඒකේ කරගෙන ඇදලා දාන්න හදනකොට ඌ මොකද කරන්නේ පස්සේ? අපිට දොස් තී තී යන්න යනවා. යකෝ මම මේ ආවේ ප්ලැට්ෆෝම් එකට ඌ මොබාවද කෝච්චියද දාන්නේ. ඒ නිසා තමයි ඒ කාලේ කිව්වේ එහෙම කරන්න එපා කියලා. ආවනම් මොකටද ආවේ කියලා පොඩ ටිකට් එක පේන්න තියාගෙන කියන්න ඕනේ නැහැ. කියලා පොඩ්ඩක් පෙන්වන්න තියෙන්නේ මේ ප්ලැට්ෆෝම් මේ ප්ලැට්ෆෝම් එතකොට අර ඔක්කොම ඇහෙනවා පළවෙනි වේදිකාවට පැමිණි දුම්රිය දැන් මේ කොළඹ බලා පිටත්තේ ආදිවාසී ඔක්කොම ඇහැයි අහගෙන ඒ ටික අහගෙන ඉන්නවා කෝච්චියට නගින්නේ නැහැ ඊළඟ කෝච්චියක් ආපුවා ඇති ඉන්න පුළුවන් ඒක ඉති ප්‍රශ්නයක් නැහැ. දැන් අපේ එන්ජින් ඩ්‍රයිවර් කාලේ නාස්ති වෙනවානේ. ඒකයි. ඉතින් ඒක නිසා අපි හිතුවා මේ ක්‍රමවේදයේ තියෙනවා හැම දෙයක්ම පැහැදිලි. ඔබට තියෙන්නේ එහින් එක එකින් එක අරගෙන කරගෙන යන්න. දැන් ඔබට හොඳටම තේරෙන්නේ නැද්ද මාර්ගයේ ඒ කාන්තෙන් පැහැදිලි මේ මාර්ගය තුල ඒ කාන්තෙම අරහතුන් වහන්සේලා බිහි වෙනවා කියලා. ඒ කාන්තයි නේද? ආයේ ඒක අහන්න දෙයක් නැහැ. හෙට ඉරපායන එකක් නැහැ. මට ඉරපායන එක අවිශ්වාසයි. නමුත් මේ මාර්ගය තුල අරහතුන් වහන්සේලා බිහි වෙනවා කියන එක නම් ඒ කාන්තෙම විශ්වාසයි. ඒ තරම් මාර්ගය ඇති නේ. ඒකයි මම කියන්නේ බය නැතුව එන්න කියලා. සාස්ත්‍රුන් වහන්සේගේ දේශනාවේ හැමම තියෙනවා. ඒකේ කිසිම අඩුපාඩුවක් වෙලා නැහැ. කොන්දපන්න තියෙන උන් දී තියෙනවා හරි. මේ කරගන්නව පුළුවන් අය හිටියනම් හරි. ඒකට ඕනේ වීරිය. මෙල්ල කරලා ගියත් මම මේක කරගන්නවා කියන හැඟීමෙන් ඉතුව කඩ කරන්නයි ඕනේ. කොයි මොහොතේ හරි අවස්ථාව ලද්ද සැනින් එන්න තියෙන්නේ. නිවන් දැකීම පෙරටු කරගෙන. අනිත් එක ඉතින් පුළුවන් තරම් මේ ධර්මයේ තව අයට අහන්න සලස්සන. නැත්තම් නිකන් මුලාවෙන් මුලාවටපත් වෙලා අපරාධේ නිකන් කාලේ නාස්ති කරගන්නවා මිනිස්සු. නියමාකාර ධර්මයේ දේශනා කරන්නයි ඕනේ තරම් ඉන්නව. ඒ අයගේ ගැන බලහන නම් ප්‍රශ්නයක් නැහැ. නැවත ඉතින් ඔය බොරු මුලාවල් වලට අහුවෙනවා නම් අපරාධේ. නිකන් කාලේ නාස්ති කරගන්නවනේ. කාලයක් ඔහේ වනා ඉඳලා ඉතින් ඔහොම තැම්බි තැම්බි යනවා. තව කට්ටිය දිව්‍ය ලෝක යන බලාගෙන ඉන්නවා. තව කට්ටිය බ්‍රහ්ම ලෝක යන බලාගෙන ඉන්නවා. තව කට්ටිය මෛත්‍රී බුදුහාඳුනනකම් බලන් ඉන්නවා. තව කට්ටිය කොහේ මොකුත් නොකර ඔහේ ඉන්නවා තැම්බි තැම්බි. ඒ ඔක්කොම මනුස්ස ජීවිත. ඉතින් අපරාධේ. ගන්ධබ්බ ඉන්නවා ලක්ෂ ගානක් මනුස්ස ජීවිත ගන්න බැරුව. දැන් මේ ධර්මය අහන තරුණ පරම්පරාව බොහොම හොඳයි දැන්. ධර්මය අහන තරුණ පරම්පරාව. නිකන් තරුණ පරම්පරාව නෙමෙයි. මේ ආදීක මහත්මෙක් කතා කළා මේ අපේ ජන මහත්මලත් එක්ක මේ මොම මේ එකට වැඩ කටයුතු කරන මහත්මෙක් මම හිතන්නේ මේ ධර්මයේ ඔබයි සංවිධානයේ. ඉතින් ලෝක සම්මත ආකාරයට කතාද බඳලා ඉතින් දරු සම්පත්තියක් ලබා ගැනීම අවශ්‍යතාවය උදා වෙලා අවශ්‍ය වෙලා ඉතින් ඒකට චන්න මහත්මයා හරහා මා එමතුවා මේ බොහෝම මේකත් එක්ක එකටම වැඩ කටයුතු කරන නිසා තමයි පින්වදින මම ඒකට කතා කළේ. නැත්තම් මිලියන දෙකක් විතර ඉන්නවා මිනිස්සු මේ ධර්මය අහන ඔක්කොටම මේ ළමයි හැදලාටි කියලා දෙන්න කිව්වොත් එහෙනම් මට වෙන වැඩක් නැතු වෙනවා. ඒ මහත්මයාගේ ප්‍රාර්ථනාව උනේ මහත්මයාගේ තව නෝනගේ ප්‍රාර්ථනාව උනේ සත් අවුරුදු වියේදී සාසනයට බාර කිරීම සඳහා දරුවෙක් ප්‍රාර්ථනා කරන්නේ කොහොමද කියලා තමයි ඇහුවේ. ඉතින් සීමාබෝධි හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා ඒ කටයුතු කරනවා කියලා. ඉතින් ඒකට අවශ්‍ය කරුණු කාරණා හැදලි කරලා දුන්නා. මෙන්න මේ විදිහට කරන්න. හැබැයි මං කිව්වා එකක් මතක තියාගන්න. ඔය කරන්න යන ප්‍රාර්ථනාවත් හොඳට ඔළුවේ තියාගන්න. දරුවා හොඳට හුදු තැනට හැදිලා එනකොට ලෝභකම් එහෙම හිතන්න එපා. එහෙම වෙනව නේද? ඈ? ධර්මයේ දැන හොනෝ දැන. අනේ අපිට බොහෝම සද්ගුණවත් දරුවෙක් ලැබෙන්න කියලා ගිහිල්ලා ප්‍රාර්ථනා කරනවා බෝධින් වහන්සේ ගාවට ගිහින අම්මලා. හො එතනට ගිහින් ඉංජිනේරුව ප්‍රාර්ථනා කරන්නේ නැහැ නේ. එතන ගිහින් ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? බොහෝම සත්පුරුෂයෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අනේ අහුවෙනවා එක්කනේ. මේ නිවන් දකින්න ඉන්න උත්තමයෙක් අහුවෙනවා ඔකට. ඒකට අනු කර්ම ගැළපිලා මේ කරුණු ගැළපිලාවිල්ලා මොකද වෙන්නේ? දැන් දරුවා වෙලා එනවා. ඇවිල්ලා දැන් අර සත්පුරුෂයෙක් නේ. ඉතින් ඒක උපදේශ දවස් ඉඳලා මොකද කරන්නේ? තමන්ගේ පෙන්සල දෙකට කළා තමයිකට දෙන්න. ඉතින් අම්මා මාසෙකට පෙන්සල 20ක් විතර උඩ ආරම්භ දෙන්න ඕනේ. කාලේ පෙන්සලක් නැහැ කිව්වනම් ආවා ගන්න මේකෙන්. ඉතින් බයිලු. බැලල හරියනවා. නෑ ඇයි? ප්‍රාර්ථනා කළේ මොකටද? එහෙනම් ප්‍රාර්ථනා කරද්දී මොකද? මං වගේ බුදු මේක හම්බ වේවා. එහෙම වුණා නම් හරි. කුඩු ගේලුවේ හම්බ වේවා. එතකොට අරුගේ පෑනත් ගෙදර අරන්. එතකොට පෑ එකක් නෙමෙයි පෑන් දෙකක් තියෙනවා. ඉතින් සත්පුරුෂ මහා සත්පුරුෂෙක් මුණ ගැහේ මේ හම්බ වේවා කියලා ප්‍රාර්ථනාවක් කළාට පස්සේ එහෙම එක්කෙනෙක් තමයි එන්නේ. ඉතින් තියන දේත් දෙනවා. කවුරුහරි ගැහුවොත් එමු කුටි කාගෙන ගෙදර එනවා. වචනයක්වත් කියන්නේ නැහැ. තව කෙනෙක්ගේ හිතක් රිද්දන්නේ නැහැ. ඒ මොකුත් කරන්නේ නැහැ. එහෙම ඉඳලා අන්තිමට අවුරුදු 7ක් 8ක් ගියාට පස්සේ අපි මට මහාන වෙන්න ඕනේ කියලා. උඹට පිස්සු දෙයක්ව මහාන වෙන්න ආදිවාසීන් ඔන්න බයින් පටන් ගත්තා. එහෙම හරියන්නේ. ඉතින් ඒක නිසා මම මේ මහත්තුරුන්ට මතක් කළා. මේ මහත්තුරු එහෙම නැහැ. මේ මහත්තුරුත් මේ ලෝක සම්බන්ධ දැන් දේවාපියන්ගෙන් ගැලවෙන්නනේ මේ කසාද කරගන්නේ දැන් ඉතින් මේ බනහනයි. ඉතින් එහෙම කරගෙන ඉවරලා ඉතින් එයා කිව්වා ඉතින් හත අවුරුදු වේදී දරුවත් එක්කම සාසනෙට එන්න බලාපොරොත්තුවක තමයි තියෙන්නේ කියලා. එතකොට ඉතින් අම්මලා මේ ප්‍රාර්ථනාව නිස්ස වෙලා ළමයට අම්මලා සාත්‍රා නොහිටි ඉඳි ඒ වෙනකොට. එතන බාධක දුරු වෙලා නේද? ඒ විදිහට කමක් නැහැ. එතකන් හිටියොත්. ඉතින් ඒකත් මේ මහතුරු තේරුම් ගන්නවා. එතකන් හිටියොත්. ඕකක් තියෙනවා මං කිව්වනේ. පැවිදිලා නම් දීලා තියෙනවා මං හිතන්නේ 60කට කීට සංඛ්‍යාව. බලමු ඕකෙන් කී දෙනෙක් පැවිදෙයිද කියලා. කී දෙනෙක් මැරෙයිද කියලා ඊට කලින්. ඒ මරණ කෙනා මෙහෙම මෙතන ඉන්න තරුණම කෙනා වෙන්නත් පුළුවන්. ඒවත් හරියට පරිස්සම් වෙන්න. ඒකයි මම කියන්නේ. ආ අවුරුදු 65යි ඉන්නෝනේ. ඒ අය මැරෙන්නේ නැහැ මං ඉන්නෝනේ. ඒ මේ හිතා ගන්න බෑ. මොකද පින්වතුනි මරණය කියන එක කොයි වෙලාවෙ සිද්ධ වෙද කියලා දන්නේ නැහැ. ඒකත් හොඳට ඔළුවේ තියාගන්න. ඒක නිසා මම පැවිදි වෙලාම නිවන් දකින්න වගේ නාව හිතාගත්තොත් මොකද වෙන්නේ? ඒකත් මෝඩකම. වෙලාව ඒ අවශ්‍ය කරුණු ටික සකස් වුණා නම් ඉවරයි. හේතු ටික සකස් වෙන්න ඉතරයි ඕනේ මරණයට. ඒක නිසා පරිස්සම් වෙන්න ඕනේ හැම දෙයකින්. පරිස්සම් වෙන්න නම් කරන් තියෙන මොකද්ද? පමා වෙන්න එපා. ඒකේ මොකද්ද? පහ අමා කරගන්න එපා. මොහොතින් මොහොත මේ පහ දුරු කළ දාන්න. පහ දුරු කරන වැඩ පිළිවෙලක ඉන්නේ. ඒකයි කිව්ව කකුල හැපුණත් මොකද්ද කියන්නේ තියෙන්නේ? රූපේට තමයි බයින්න තියෙන්නේ. ඈ රූප උපාදාන කරගත්ත නිසා වෙච්ච හරියක්මයි. එහෙනම් රූපයෙන්ගේ මොන හරයක්ද? මේක මහා අසාරයනේ. මේ අසාරය නිසානේ මට මේ දුක ආවේ. එහෙනම් හැමතිස්සෙම පිංගුදින මේ ස්කන්ධයන්ගේ තියෙන අගුණේ දකින්න. ඒ ස්කන්ධයන්ගේ අගුණේ දකින්නකොට හිත කියන එක කවදක්වත් ඔය ස්කන්ධයන් අල්ලන්නේ යන්නේ නැහැ. ඒකවල වැඩි ඉවර. උපාදාන ගත ඇතිලා. චන්ද රාගේ දුරු වෙලා යනවා. තණ්හක් කියෝ සබ්බ දුක්ඛං ජිනාති කියලා. මහරහත් උත්තමයා ලෝකෙට බිහිව. ඉතින් ඒ විදිහට වැඩ කටයුතු කරන්නේ. ඉතින් ධර්මයේ නැගිලා ඉන්නේ ඔබට ධර්මය අවබෝධ කරගන්න. ඉතින් ඔබ ඒක කරගන්න. ධර්ම සමාධිය ධර්මයේ කතා කරද්දී මමත් ධර්මය ඉගෙන ගන්නවා ඔබත් ධර්මය ඉගෙන ගන්නවා. ධර්ම සමාධිය ගුරුරයා කරගෙන යන් ඉස්සරහ. ඉතින් පුළුවන් තරම් ධර්මයේ ප්‍රචාරය කරන්න දන්න දන්නන්නේ මේ ධර්මයේ දෙන්න. මේක 100කට ධර්මය දුනොත් දෙන්නේ ධර්මයේ ගනි. ඒක නිසා 100කට ධර්මය නොදී ඉන්න එපා. 100කට ධර්මය දෙන්න. වැඩි කියවන්නේ යන දෙයක් නැහැ. මමත් මේ මනරි මනත් මේ කාලෙකදී මේ මනක් අහුණා. මමත් ඒක දැන් අහනවා. මේක හොඳයි වගේ මට දැනෙනිට අහනවා කියලා දුන්නාම ඇති. මේ අපේ වණ මේ අපි කරන වණ හීවොත් එහෙම මොකද වෙන්නේ? ඊට පස්සේ අහන්නේ. මුං කරන බණ මොකද අපි අහන්නේ? මිනිසුන්ගේ හිත හරි පුදුමාකාරයි. දෙනකොට දෙන්නේ මේ මං මට මේ බණක් අහුණා මේ මං ඒක අහනවා ඒක හොඳයි වගේ. පොඩ්ඩක් අහලා බලන්න. අන්න එහෙමද? එතකොට හරි. එතකොට ඒගොල්ලන්ටත් අයිතියක් තියෙනවනේ කියන්නේ. ඒක ඒගොල්ල මොකද මුල් කාලේ පුතග්ජනයාගේ හිත. එතන ඒගොල්ලන්ටත් අයිතියක් තියෙනවනේ. එතකොට කියන්න දෙයක් නැහැ නේ. අරුන් බණක් කරනවා. අන්න ඒක රසිත යනවා. එහෙම කියන්න දෙයක් නැහැ. මේ මන් නියම බණක් අහනේ ඈ ඔයා තහන අන්න එහෙම දෙනවා ඊට පස්සේ නැත්තම් එහෙම දෙන්නේ නැහැ කාටවත් අහන්නෙත් නැහැ ඒක තමයි හැටි මට මුදුන වෙන්න බැරි නක් මං ඕවට නැහැ ඔන්න ඕක තමයි මේ සමාජ සංකල්ප දාන්නක සමිතියක් පිටවන්න ඕන නිල වර්ණ දිනනවාට කී දෙනෙක් ඉනවද බලන්න නිල වර්ණ ඉවරුනාට පස්සේ සමිතිය දිනනවාට කී දෙනෙක් ඉනවද බලන්න එතකොට බලාගත්තා කි ලෝකේ හැටි ඕක තමයි විදිය මට මුදුන වෙන්න දෙන්නේ නැත්තම් මං ඔතනට එන්නේ නැහැ එන්නේ නැහැ විතරක් නෙමෙයි ඉතින් එහාට විනාශ වෙන්නත් කටයුතු කරනවා. ඉතින් හොඳ වෙලාවට මේ ධර්මයයි ඔබයි කියන දන්න මුදුනනේ. ඒයි දේශනා කරන කෙනා නම් මුදුන වෙන්න ඕනේ නැත්තම් ඉතින් අනිත් අයත් මොනද මුදුන වෙන්න තියෙන්නේ. ඒක නිසා අපි උදේ මේක නිවර්ණ යන කම යයි මේ වගේ. ඒකයි කිව්වේ පැවිද්ද ලැබුවා. නමක් ගමක් ප්‍රචාරය කරන්න දෙන්නේ නැහැ. රූපයක් ප්‍රචාරය කරන්න දෙන්නේ නැහැ. සාතුරුන් වහන්සේගේ රූපේ දාන්න. සාතුරුන් වහන්සේගේ නම දාන්න. බුද්ධ ධර්මය කියලා දැම්මම හරිනේ. ආවලාගේ ධර්මය කියලා දාන්නේ නැහැ. එතකොට අවසානයක් යනකම මුදුනේ නැහැ. ධර්මයයි ඔබයි අවුරුදු 600ක් තියෙන්නේ. මේ බුද්ධ ශාසනේ මහා ශ්‍රේෂ්ඨ යුගයක් යනකම් ධර්මයයි ඔබයි තියෙන්නේ. කවදා විදවසක ධර්මය ඔබයි නැති වෙන්නේ කවද්ද? ඒ තමයි මොකෙක් හරි එකෙන් මුදුනට නැගගත්ත ගම අපි මම තමයි ධර්මයයි ඔබයි කරන්න කියලා නැගගත්තොත් ඒ මොකෙක් හරි කවදා හරි දවසක අනේ දාන්නේ ධර්මයයි ඔබයි තියෙන්නේ. ඒක තමයි තියෙන්නේ. සාස්ත්‍රුන් වහන්සේ ක්‍රමයේදී අනුගමනය කළොත් වරදින හේතුව ඒකයි පිඟුදෙන් කියන්නේ සාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු දෙයින් හැරෙන්නේ එක අඩියක් තියන්න එළියට මොනව වුණත් කමන්නේ ඒකයි කිව්වේ සාස්ත්‍රුන් වහන්සේ දැන් කිව්වොත් එහෙම දැන් කන කපා ගනි තව දැන් අනිත් දැන් දිව කපා ගනි දැන් අත කපා ගනි ඔන්න දැන් ඊට පස්සේ දැන් බෙල්ලට පිහිය තියාගනි ඕන් ඕ ටිකක් කපාගෙන යනකොට නිවන් දකී කියලා කිව්වොත් කරන්න ලෑස්ති කි එතන උන්වහන්සේගේ අනුවාද අනුසාතන ගැන එක බින්දු මාත්‍රිකව අවිශ්වාසයක් නැහැ. පූර්ණ විශ්වාසයි. ඒකම තමයි අනුගමනය කරන්නේ. ඉතින් ඔබට ඒ මඟමයි කියන්නේ. ඒක නිසා ඒ මඟම අනුගමනය කරන්න. ඒකයි අපි කොච්චර කළත් දේශනා මාධ්‍ය විතරක් පාවිච්චි කරන්නේ. දේශනා මාධ්‍ය. තේරෙන ફરක් උනත් කමක් නැහැ. දේශනා මාධ්‍යම පාවිච්චි කරන්න. අහන්න. අහන්න කියලා කිව්වේ ඒක. සාතුරුන් වහන්සේ කියන දින අහන්න කියලා. බලන්න කියලා නෙමෙයි නේද අහන්න කියලානේ කියලා තියෙන්නේ අහන්න එහෙම කියලා තියෙන දේ කරන්න බලනවා අහන්න බලන්න මම බලන්න එපා කියන්නේ බලනවා අහන්න ජීවිතේට දාග කියන හැම කරුණක්ම ජීවිතේට දාන්න ජීවිතේට දදා බලන්න එතකොට තමන් තුලින් නිවන් දකින්න මොකද ප්‍රත්‍යක්ෂ වෙන්නේ මොකද තමන්ට තියෙන අත්දැකීම් වලින් තමයි නිවන් දකින්නේ ඒකයි කිව්වේ මගේ කකුල හැපුණාට අයියෝ රූපය අනාතයි කියලා හිතන්න එපා මොකද මයි කකුල හැපුණානේ ඔබට අනාත වෙන්නේ ඉන්නේ නැහැ රූප. ඔබේ කකුල හැපුණා. වේදනාව දැනෙනකොට කවුරු හරි හිත රිදවනකොට ඔබට දැන් දැනෙනවනේ මහා වේදනා දැනෙනවනේ. එහෙනම් හිතනවා මොකද්ද? මේ රූප සාරයි සාරයි කිය කිය වේදනා සාරයි සාරයි කිය කිය අල්ලගෙන. දැන් විඳවන. එහෙනම් මේකේ මොන සාරයක්ද? ඔන්න හිතන්න. මොන සාරයක්ද? මේක පැය 24ම හිතන්න බැරිද? මේ පැය 24ම ඕවනේ තියෙන්නේ. නිදාගෙන ඉන්න පොඩ්ඩ හැරුණාම හැම මොහොතකම තියෙන්නේ මොනවද? ওই දුක්ඛම් කඩනුනේ. මේ පුටු ඉඳන් ඉන්න පස්ස රත් වෙනවා. ඈ හිතනවා මොකද්ද? මේ රූප හොඳයි හොඳයි කිය කිය හිටියා. ඉඳාගෙන දැන් හම්බුණානේ එක. දැන් ඉපදුනා. දැන් මොකද වෙලාද? දැන් ඉතින් පුටුක ඉඳන් ඉන්නවා. හිතනවා. හොටු ඇක්කේනවා නැහේ. දැන් මොකද හිතන්නේ? ඊයේ පා කියද්දි අරුමට අයිස් ක්‍රීම් දුන්නානේ. ඕක නොදී හිටියනම් මට ඕක වෙන්නේ නැහැ නේ. ඒකට වැඩ බැරි ඉඳලා හරියන්නේ නැහැ. මොකද හිතන්නේ? රූප හොඳයි හොඳයි කිය කිය හිටියා. වේදනාව හොඳයි හොඳයි කිය කිය හිටියා. ආගෙන මහා පොදියක් හදාගත්තා. හදාගෙන ඉඳලා ඔන්න දැන් ඉපදුනා. දැන් මොකද වෙලා තියෙන්නේ? එහෙනම් මේකේ මොන සාරයක්ද? එහෙනම් රූප දකින්න දන්න දුවන්න ඕනේ. මේක නම් කිසිම සාරයක් නැති එක. ඔන්න රූපාසාරය කියලා හැගෙනවා. රූප සේ ධම්මයි කියලා හැදෙනවා, වය ධම්මයි කියලා හැදෙනවා හිතේම. අන්න එතකොට මොකද කරන්න පුළුවන්? රූපයෝ සේ ධම්මයි වය ධම්මයි. හිතනකොටම එනවා ඩග්ගාලා ඔක්කොම නැගිලා. පහක් අතර ඇදලා දානවා, උපදීන ඇදලා දානවා. වෙන සීමක්මයි තියෙන්නේ ආයි. හොදක් වෙන්නේ නැහැ මේක. එහෙනම් රූප උපාදානයේ මහා නරක. අහපත. වැඩක් නෑ. හරයක් නෑ. දුක්ඛයි. එහෙනම් රූප උපාදානයේ අනිත්‍යයි. රූප උපාදානයේ දුක්ඛයි. රූප උපාදානයේ අනත්තයි. රූප උපාදානයේ අසුභයි. රූප නෙමෙයි. රූප උපාදානයේ අසුභයි. ඔන්න සීකර. දීප නිදාගෙන ඉන්න ක්‍රමවේදී හැරෙන්න අනිත් හැම වෙලාවකම සීකරන්න පුළුවන් කර්මස්ථානයක් ඔය කියන. කළා බලන්න සතියක් දෙකක් කළා බලන්න. ඔය කියන සීතිය සුඛය නැගිලා එයි එතකොට. මොනවා තව කියන්න තියෙනවද? ඔයගොල්ලෝ ට්‍රිප් ගැන කියන්න තියෙනවද? ඔව් දැන් පින්වතුනි මෙහෙමත් වැඩ පිළිවෙලක් තියෙනවා. මෙතර කාලයක් මම ගිය සතියේ මේ කිව්වා. මෙතර කාලයක් ඉල්ලීම් කරලා තියෙනවා අපි. රට රටවල් වලට ඇවිල්ලා මේ සද්ධර්මයේ කතා කරන්න කියලා. නමුත් ඒවට ඉතින් ඊට පහසුවක් අපි සලසලා දුන්නේ නැහැ. මොකද හේතුව? මෙතන ඉඳලා කියන එකත් ඉතින් අහගෙන ඉන්න පුළුවන් ඕන කෙනෙකුට. නමුත් දැන් ඉතින් අවසාන කාලයක් උදා වෙලා තියෙන හින්දා ඒ අයට අවස්ථාව ලබා දුන්නා. ඉතින් ඒ අය මේ ලහි ලහි ලෑස්ති කරනවා දේවල්. ඇමරිකාවේ දේශන හතරක්ද කොහෙද තියෙනව? ඕස්ට්‍රේලියාවේ දේශන සහ සීල ව්‍යාපාරයක් සහ සීල සමාදානයක් සහ තව දේශන කීපයක් තියෙනවා. නෝවේවල, බෙල්ජියම් වල, ඉතාලිවල. ඉතාලිවල දේශනා කීපයක් තියෙනවා මං හිතන්නේ. එතකොට මේවට අවශ්‍ය ඒ වීසා පාසුකම් ලබා ගැනීම උදෙසා මේ මහත්තුරු නෝනවරු කටයුතු කරගෙන යනවා. බොහොම මෙහෙතමාන්තිලා වියදම් පහදම් කරගෙන ඉතින් මේ දේවල් කරනවා. ඒව ගැන සියලු විස්තර වෙබ්සයිට් එකෙත්, Facebook page එකෙත් තියෙනවා. එතකොට කැමති කෙනෙකුට ඔය රටවල වල තමන්ගේ නෑදෑයෝ හිත මිත්‍රාදීන් ඉන්නවනේ ඒ අයව දැනුවත් කරන්න. ඒ රටවල වල ඉන්න පිරිසරත් මේ ධර්මය අහනවා නම් ඒ තැන් වලට එකතු වෙන්න. මොකද ඒ වෙලාව කාලවල වෙලාවල් ඔක්කොම දැන්ට දාලා ඇති සමහර ඒවා ඉස්සරහට දායි සමහර ඒවා. ඉතින් හැබැයි හැම එකක්ම මතක තියාගන්න ඕනේ හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. ඒ රටකට යන්න හේතු සැකසුනොත් විතරයි යන්න පුළුවන් වෙන්නේ. මොකද ඒ රටවල වලට නිකන් යන්න බෑ. ඒවට වීසා පහසුකම් ආදී වශයෙන් මේ හැමදේම සැකසෙන්නත් ඕනේ. ඉතින් ඒවට අනුකූල සියලු හේතු සකස් වුණොත් ඉතින් මේ දේශනාව මේ විදිහට කෙරේ. නැති වුණොත් කවුරු දුක් හිතන්න දෙයක් නැහැ. හේතු සකස් වුණොත් හැදෙනවා, නැත්තන් නැහැ. එච්චර. ආයේ ඒව ගැන හිතන්න දෙයක් නැහැ. ඉතින් පුළුවන් තරම් පිටින් ඒ කරුණු කාරණා සිද්ධ වෙනවනම් ඒ සිද්ධ වෙන තැන් වලට තමන් ඉන්න යාළුව හිත මිත්‍රාදී ඉන්නවනම් ඒගොල්ලන් යොමු කරන්න. මොකද ඉදිරියට ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරන එකේ වාසියක් නැතුවම නෙමෙයි. ඒකේ බලයක් පිහිටනවා. මොකද ගින්නක රස්නේ ගින්නේ ළඟ ඉන්න අයට දැනෙනවා ගින්නෙන් ගොඩක් ඈත ඉන්න අයට වඩා. ඒක නිසා ඒකේ වැදගත්කමක් තියෙනවා. වැදගත්කමක් ඇත්තෙම නැත්තම් කොහොමඩවත් ওই රටවල වලට යන්නේ නැම. අනිත් එක තමයි මේ ආරාම විහාර කටයුතු කිරීම සඳහා බොහෝමයක් අපකැප වෙලා කටයුතු කරනවා. ඉතින් මේ රටවල වල ඉන්න පිරිස්, මේ ලන්ඩන් වල ඉන්න පිරිස් වගේම ඉතින් ඒ ඇයට කළගුණ සැලකීමක් විදියට උපහාරයක් පිණිස තමයි ඒ කටයුතු කරන්නේ. උතනින් පස්සේ පිටුදුනේ ආයි කවදාක්වත් ඕවට යාමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒවට යන්න ඉංග්‍රීසියෙන් බණ කියන්න පුළුවන් හමුදාවක් හැදෙනවා. මාර්ගඵලලාභී ඉංග්‍රීසියෙන් බණ කියන්න පුළුවන් ශ්‍රේෂ්ඨ උත්තම පිරිසක් හැදෙනවා. ඒ අය තමයි එතනින් එහාට ඉංග්‍රීසි භාෂාව දන්න සියලුම දෙනාට නිවන් දැකීම පිණිස එතනින් එහාට කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඒ කටයුතු කරන්න ඒ විදිහට වැඩ පිළිවෙල සකස් කරනවා. මොකද කුඩා දරුවෝ එහෙම පැවිදිනවා මේ විවිධාකාර රටවල වලින් එවෙදිල්ල. ඒ වගේම මේ රටවල වල ඉතින් ඇමරිකා ආදි වශයෙන් ඔය ඉංග්‍රීසි කතා කරන රටවල වල ඉන්න පිරිස ඇවිදලා පැවිදි වෙනවා. ඒ අය අරහත්ත්වයේ සාක්ෂාත් කරගන්නකම් ඒ අයට එළියට බහින්න බෑ ආරාමෙන්. එවැනි සිවුරු වල යන්න ඕනේ. අරහත්ත්වයේ සාක්ෂාත් කරගත්තට පස්සේ ඒ අය ධර්මයේ ප්‍රචාරය කරන්න පටන් ගන්නවා. සාස්ත්‍රුන් වහන්සේ අරහත් වෙන පත් වෙන කිසිම කෙනෙකුට කිව්වේ නැහැ චරිත වික්කවේ චාරිකම් බහුජන හිතයි බහුජන සුඛයි. මොකද ඉස්සෙල්ලා කිව්වේ තමන්ගේ වැඩේ කරගනි. නැත්තම් අනුන්ගේ හරක් බලන ගෝපල්ලෙක් වගේ වෙනව ඔබ කියලා. එහෙනම් උන්වහන්සේ කියපු දේ අකුරට කෙරෙන්න. එහෙනම් අරහත් වෙන පත් වෙනවා. රටරටවල කියලා ධර්මයේ ප්‍රචාරය කරන්න ඉංග්‍රීසි හමුදාවක් හැදෙන්නේ නැහැ. අරහත් වෙන පත් වෙනුන ඉස්සෙල්ලේ අය. එතකම් මේ වෙනකොට ප්‍රචාරය කරන්න නැහැ ප්‍රචාරය කරගෙන යයි. මොකද පිංගුදිනි එතනට එන කෙනාගේ මොකද ළඟ ඉන්න කෙනාගේ අරහත්ත්වේ වටිනවා ඈත ඉන්න කෙනාගේ අරහත්ත්වයට වඩා එතනට ඇවිදින්න ඒ වෙනුවෙන් පිළිපත් පුරන කෙනා අරහත්ත්වයට පත් වෙලා ඉන්න ඕනේ තව කෙනෙක් ඒ தත්ත්වයට පත් කරන්න කලින් ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ගිය දවසේ හිසගේ වූගාන කොට අරහත්ත්වේ පත් වෙන්න කියලා ඒ මට්ටමට ප්‍රාර්ථනා කරන්න ඒ මට්ටමට ධානය මේ ඒ මට්ටමට කවදාම වඩාගෙන යන්න එතකොට ඔය කටයුත්ත වෙයි එතනදී ධර්මිය විසින් ධර්මිය පුරවනවා කියලා බුදුහාඳුරු කියලා තියෙනවානේ. ඔබට තියෙන්නේ කර යුතු දේ කරන්න විතරයි. ඉතින් ඒ විදිහට කරමු. ඒ වගේ පිඟුදින අපේ මේ ලංකාවේ ඉන්න මහත්තුරුගෙන් ඉල්ලීමක් තියෙනවා. මොකද ලංකාවේ මහා විශාල වැඩගොන්නක් මේ මහත්තුරු කරනවා. ඒ වගේම පිඟුදින දැන් CD මම හිතන්නේ මේ මහත්තුරු කියනවා දවසකට දුරකථන පැය 4-5ක් ඒ යනවලු. මොකද CD ඉල්ලන්න මිනිස්සු කතා කරනවා. ඉතින් ඒ කතා කරද්දී පිඟුදින ඉතින් මේ පිංගුවත් පිරිසට බොහෝම සන්තෝසයි ඒ සන්තෝෂයට තමයි මේ පිරිස් කතා කරන්නේ මේ මහත්තුරුන්ට. ඉතින් බණක් අහලා ඉවර වෙලා මේ ධර්මයේ අර චිත්තප්‍රීතිය නැගිලා. ඒ චිත්තප්‍රීතිය නැගිලි ඉවරලා අනේ මේ වගේ ධර්මයක් අපිට කවදාවත් හම්බුන්නේ නැහැ නේ ආදි වශයෙන් ඉතින් පැය භාගයක් විතරදී එක මහත්තෙක් කතා කළොත් එහෙම. මේ මහත්තුරුන්ට මේ ඉදිරියේ වැඩ කටයුතු කරගෙන යන්න බැරි වෙනවා. ඒක නිසා ඔබගේ පුණ්‍යානුමෝදනාව පුළුවන් තරම් ඉක්මනට කරලා මේ මහත්තුරුන්ගේ ෆෝන් එකෙන් මේ මහත්තුරුන්ගේ නිදහස් කරන්න. පුණ්‍යානුමෝදනාව කරන එක හොඳයි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඔබ දෙන පින් සියල්ල අපි අනුමෝදන් වෙනවා. ඒ තුල අපිට අරහත්ත්වේ සාක්ෂාත් කරගන්නත් ඒ පින් හේතු වාසනා වෙනවා ඒකාන්තයෙන්. ඒක නිසා ඒවා එහෙම කරන්න. නමුත් අර කන්නේ බුලත් විනත බොන්නේ සුරුට්ටුද ඒ මට්ටමට යනකම් කතා කරන්නේ නැතුව අවශ්‍ය කාරණා විතරක් ටක් ගාලා කියලා ඒ පින් අනුමෝදනාව කළා. එහෙම කළොත් හොඳයි. නැත්නම් එහෙම මේ මහතුරුන්ගේ ඉස්සරහට මේ මහතුරුන්ගේ වැඩක් කරගන්න වෙන්නේ නැහැ. ආරාමයේ වැඩ කරගන්න වෙන්නේ නැහැ. ඉතින් එහෙම පොඩි ඉල්ලීමක් තියෙනවා. ඒ CD සඳහා සහ විවිධ කාරණා සඳහා කතා කරන පිංගුතුන්ට. මොකද මහතුරු දෙන්නෙක්ගේ ෆෝන් නම්බර්ස් විතරයි දාලා තියෙන්නේ දෙන්නෙක්ගේ හැර තුන් දෙනෙක්ගේ හැරි. ඉතින් ඔය ඔක්කොම කෝල්ස් එන්නේ ඒ අයට. ඒකයි. ඒ වගේම පිංගුතුනි 16 වෙනිදා ඉරිදා නේද? ඉරිදා 3:00ට 16 වෙනි ඉරිදා 3:00ට ධර්මදේශනයක් පවත්වනවා. ගොරදුරට ඒක කිංස්බරි පැත්තේ වෙයි ඒ දේශනාව. තාම ඒ හෝල් එක ලබා ගැනීමේ කටයුත්තේදීලා ඉන්නවා. මම හිතන 200ක් විතර පිරිස අපේක්ෂා කරනවා. එහෙම වෙයි. මොකද බණ අහන්න 40ක් විතර එනවා හැමදාම. ඔබ දන්න අයට කියලා තියන්න. මොකද මුල ඉඳලා පටන් අරගෙන ඒ පැය 4ක දේශනාව ඇතුළත සෝතාපන්න ඵලය හරහා නිවන් මඟ සකස් කරගන්න ක්‍රමවේදයක් කියලා දෙන්න උත්සාහ කරනවා. මොකද උතන්ට එන්නේ ඔක්කොම මාර්ගඵලලාභීන් නෙමෙයි. කියන්නේ ධර්මයේ කාලයක් තිස්සේ අහපු අය නෙමෙයි. ඒක නිසා ඕනේ කෙනෙක් වෙතට එවන්න, ඔබ දන්න අයට කියන්න, කැමති කෙනෙක් එයි. ඇවිදilla සත් ධර්මයේ ශ්‍රවණය කරන්න 16 වෙනි ඉරිදා මේ මාසේ හවස 3ට. 3 ඉඳලා 8 වෙනකම්. ඒතර ඉතින් ඒ කර්මකාරණය 3ට කිව්වට ඉතින් ඕක 3:00 විතර පටන් ගනි, 7:00 විතර ඉවර වෙයි. එතකොට 3 ඉඳලා 8 වෙනකම් කාලය ඒකට වෙන් කරගන්න වැඩ පිළිවෙල කරන්න. ඔව් ඊට කලින් දවසේ දේශනාව කෙරෙන්නේ. ඊට කලින් දවසේ කියන්නේ සෙනසුරාද. මොකද එකම දේශනාවක්වත් වින්දුතුනි නැති කරගන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද හේතුව මේ දේශනා කරන හැම මොහොතකම තමන්ට ශක්තිය ලගා ගන්න පුළුවන් නිවන් දකින්න. මටත් එහෙමයි, ඔබටත් එහෙමයි. ඒක නිසා නිරන්තරයෙන් අපි දේශනා කටයුතු කරනවා. කොහොමද ලංකාදීපයේ ඒ වැඩ කටයුතු කරනකොට හැමදාම හවසට පැතුමක දේශනාවක් අහන්න පුළුවන්. ඒකයි අර බයිසිකල් රේස් එකේ යන අයට මෝටරසයිකල් 3-4ක් හැමදෙස්සෙම එතකොට ඉස්සරහට ඉඳී. ඒ කිව්වේ මොකද්ද? තරහතුන් වහන්සේලා 3-4 නමක් දී වුණාම නිවන් දකින්න යන උතුමන්ට ඒ අවශ්‍ය කරුණ කියලා කරලා දෙන්න උන්වහන්සේලා අප කැප වෙලා ඉඳී. ඉතින් ඒ විදිහට කටයුතු වේපින් උතුර ඉස්සරහට ලංකාව ඔය කියන වගේ ධර්මද්වීපයක් වෙයි. දැන් ඔය වචනෙටනේ කියන්නේ. නේද? ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි කියලා මොකද කරන්නේ? හාමුදුරුවොත් උද්ඝෝෂණ කරනවා. දේව හරියන්නේ නැහැ. ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි නම් අරහතුන් වහන්සේලා බිහි වෙලයි. ඉතින් අරහතුන් වහන්සේලා බිහි වෙන්න නම් ඉතින් මේ ධර්මයේ ප්‍රචාරය වෙන්න. එතරම් තියෙන්නේ. ඉතින් ඔබට පුළුවන් තරම් මේ ධර්මයේ ප්‍රචාරය කරන්න ඔබගේ වැඩිත් කරගන්න. ওই දෙකයි ඔබට තියෙන්නේ. ධර්මයයි ඔබයි. එතරම්නේ තියෙන්නේ. ඔබගේ වැඩේ කරගන්න ධර්මයේ ප්‍රචාරය කරන්න. පුළුවන් විදිහට හැම ක්‍රමයකින්ම කරන්න. දැන් දෙතරයිනේ. එහෙනම් අපි අදට හමාර කරමු. දැන් ඔබ හිතලා බලන්න ඔබ අද පැය හතරක් භාවනා කළා. 9 වෙනි දේශනාව පටන් ගත්තා දැන් 1යි වෙලා. එහෙනම් පැය හතරක් ඔබ එක දිගට භාවනා කළා. ඒක තමයි කියන්නේ. ඉතින් මේ භාවනාවේදී මොකද වෙන්නේ? ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවට සප්ත සම්බොජ්ජංගයන්ම නැගෙනවා. පංච නීවරණ පහම එක ලෙස යටපත් වෙලා යනවා. ඉතින් ඒකයි තියෙන්නේ. ධර්මයේ කතා කරනකොට ඒක එක මොහොතක්වත් හිත ධර්මයෙන් පිටට යන්නේ නැහැ. කොහෙට යන්නේ? එතන මේ කතාව පටන් ගත්ත මොහොතේ ඉඳලා දැන් මේ වෙනකන් ධර්මයෙන් පිටට යන්නේ නැහැ හිත. එහෙනම් ධර්මයේම බහලා තියෙනවා. භාවනාව කියන්නේ ඒකනේ. බහලා තියනවා. ධර්මයේම බහලා තියනවා. ඉතින් දවස් දෙක තුනක් එක දිගට බර කියන්න පුළුවන් නම් අරහතුන් වහන්සේ නමක් තමයි බිහි වෙන්නේ. අනිදාතරේම ධර්මයේම බහලා තිබ්බට පස්සේ මොකද වෙන්නේ? විඥානික ආහාර ටික ටික දුර වෙලා යනවා. ඉතින් ක්‍රමවේද තියෙනවා අපි කරගෙන යන්න. අවසාන වශයෙන් පිඟුතුනි හැම කෙනෙක්ම පළමු කොටම ප්‍රාර්ථනා කරන්න පිඟුතුනි ආර්ය මෛත්‍රිය වඩමින් හැම මොහොතකම ප්‍රාර්ථනා කරන්න. ශ්‍රී ලංකා ද්වීපය තුල ශ්‍රී ලංකා ද්වීපේ නෙවෙයි මේ තුන් ලෝකයේම අරහතුන් වහන්සේලා බිහි වෙන්න කියලා. ඒ වගේම පිඟුතුනි මේ කරගෙන යන මේ ආරාම විහාර කටයුතු ශීඝ්‍රයෙන් කරගෙන යන්න. මේ අවශ්‍ය මේ සියලු බාධක දුරු වෙලා මේ කටයුතු ශීඝ්‍රයෙන් කරගෙන යන්න අවස්ථාව උදා වෙන්න කියලා නිරන්තරයෙන් හැමතිස්සෙම ප්‍රාර්ථනා කරන සියලු දෙනා. මොකද හේතුව ඔය ආරාමේ වැඩ නතර වෙන්නේ නැහැ කවදාකවත්. ඒකයි. තව අවුරුදු 20ක් 30ක් යනකරුත් ඔය ආරාමේ කන්ස්ට්‍රක්ෂන් දිගටම කෙරේ. ඇයි ඒ? ඒ තරමන තිරිස් උතන්ට එනවා ඉතින්. ඒ එනේ නාය උදෙසා ඉතින් ඔවා කරන්නෙත් නැහැ. ඉතින් ඒ විදිහට කරගෙන යන්නයි තියෙන්නේ. ඔය තැන්වල විතරක් නෙමෙයි ඉතින් එහාට ඉතින් විවිධාකාරයෙන් අරහතුන් වහන්සේලා බිහි වෙන්න ගත්තට පස්සේ අරහතුන් වහන්සේ නමකට පුළුවන් වෙන පන්සලකට ගිහිල්ලා එතනින් ධර්ම ප්‍රචාර කටයුතු කරන්න. ඉතින් ලංකාවේ ඉන්න ලොකු හාමුදුරුවරු අපිට දැන්ටමත් කියලා තියෙනවා උන්වහන්සේලාගේ පන්සල් ඕන වෙලාවක විවරයි කියලා. ඒ වගේ උත්තමයන්ට වැඩ සිටින්න. ඒ වගේ උත්තමයන්ට ඇවිල්ලා ධර්මයේ ප්‍රචාරය කරන්න, ධර්ම දේශනා කරන්න ඒව කරන්න. ඒකයි මම කියන්න තියෙන්නේ. මේ ඔක්කොම ඒකාබද්ධ වෙනවා. අද කොයි කොයි කොයි කොහොම ගියත් එක එක අරමුණු වලට කවුරු ගියත් මේ ක්‍රමවේදයේ නැගිලෙද්දී සියලු දෙනා ඒකාබද්ධ වෙලා ඒ කරුණු කාරණා කියදී. ඉතින් දේවදත්තල කීප දෙනෙක් ඉදී දේවදත්තල හිටියේ නැත්නම් බුදු කෙනෙක්ගේ පහළ වෙන්න විදියකුත් නැහැ. ඉතින් දේවදත්තල කීප දෙනෙක් ඉදී මේ දේවදත්තල ඉතින් මේ විදියට පොකුරක් අරගෙන අපායට යයි. මොකද අපායක් තියෙන්න ඕනේ නැත්නම් මේ පොළොව සරුසාර වෙන්නේ නැහැ. ඒක නිසා අපායක් තියෙන්න ඕනේ. ඉතින් අපාය කටයුතු වෙන්නත් තියෙනවා. ඒක නිසා ඒ අය ඒ ටික කරගනි අනිත් අය නිවන් දකි. මේ වැඩ පිළිවෙල අපි කරගමු. හොඳයි පිටුනේ එහෙනම් බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා. බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා. සාස්ත්‍රුන් වහන්සේ උදෙසා බුද්ධ පූජා පැවැත්තුවා. දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්තා. ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ කුසල සම්භාර ධර්මය පිනෙන් පෝෂණය වන්නා, පිනෙන් සතුරු වන්නා වූ ඒ පිණිස දීපත් කළේ යන අනුමෝදන් කරන සූදානම් වෙන්න පළමු කොටම පිඟුතුනේ මේ ත්‍රිපිටක සද්ධර්මයේ දරාගෙන මේ ත්‍රිපිටක සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස දීපත් කරගන්න. ඒ වගේම ඒ සිව්වනක් පිරිස වටේ ඉඳගෙන ඒ සද්ධර්මයේ ලෝකෙට ප්‍රචාරය කරන්න අපකැප වෙලා කටයුතු කරන්නා වූ වික්ෂු වික්ෂිනී උපාසක උපාසිකා කෙනේ සිවණක් පිරිසක් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුතුහල සම්බාර ධර්මයේ ආ විචේ විදුල පතුල් හරිනේ පිං විහිදීපත්‍රි යාවෙන් ඒ උත්තමීව මේ ආත්මවේ සුලදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යට පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිං උතුණි මොහතකට සිහිපත් කරගන්න සාත්‍රුන් වහන්සේ විසින් දේශනා කළ වදාරණට දිත්තේ ශ්‍රී නිර්මල ශ්‍රී සද්ධර්මයේ මුක පරම්පරාවෙන් පවත්වාගෙන ඇවිදilla එදා මාසලි අලුලෙන් විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළා. එදා ත්‍රිපිටකයේ පණමෙන් ආරක්ෂා කරගෙන ආවා වූ ඒ එක එක අවස්ථාවවලදී හීපාරවල් කාගෙන, හෙලිපාරවල් කාගෙන, වෙඩිපාරවල් කාගෙන ත්‍රිපිටකයේ ආරක්ෂා කරගෙන ආවා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙනෙක් සිවණක් පිටස සිහිපත් කරගෙන ඔබීසි නස්කරගත් ආ වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ ආයි විශේෂ විහිදුල පතුරුල් හරි නේපින් විහිදීපත්‍රියාවෙන් ඒ උත්තමියෝ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කෙලේ යටත් තින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිඟුතුනි මොහොතකට සිහිපත් කරගන්න දස දහසක් ලෝක ධාතු ඉඳලා මේ ස්ථානයට ආවා වූ සීලම දිව්‍ය ප්‍රබ්මාදීන්. ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලා. ඒ වගේම මේ ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ආරක්ෂා කරන්නා වූ ඒ උත්තම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගන්න. තමන්ගේ ඉෂ්ඨකාමී දිවි දේවතාවුත් සිහිපත් කරගෙන තමන් විසින් කරගත් ආ වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ ආවිෂේ විහිදුල පතුරුලරේ නේපින් විහිදී පැතිරියාමෙන් ඒ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා. ශ්‍රී සී සම්බුදු සාසනයේ සිරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස සිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා බෝධිහිං උතුම් වූ නිර්වාණ සාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කෙලේ යටත්ින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම පිළිගනු දින මොහොතකට සිහිපත් කරගන්න තම තමන් නම් ඉන්දම්මාන්තරගත පඬිතුනාව සීලමු ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුතුමා ඥාති හිත මිත්‍රාදීන් සීල දෙනා සිහිපත් කරගන්න මේ අද්දවේ විතරක් නෙමෙයි. මේකට කල්ප 91ක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුතුමා ඥාති හිත මිත්‍රාදීන් සීල දෙනා සිහිපත් කරගෙන බිසිනස් කරගත්තා වූ සීලමු පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ආවි සීවිතල වතුලරණේ පින් විහිදීපත්‍රියාවෙන් ඒ යම් සියමහ විස්ථානයේ හිඳුනේ අස්මි දේවා ජරාමර සංඛේතන වෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම පිඟුදෙන් මොහොතකට සිහිපත් කරගන්න මේට කල්ප 91ක් ඇතුළත තමන් විසින් අවදසාදානට ලක් කරලා තමන් කෙරේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසුවලා මැරලා ගිහින් අද මනුස්ස වේසෙන් හෝ අමනුස්ස වේසෙන් හෝ සත්ත්ව වේසෙන් හෝ පැමිණලා තමන්ගේ ආර්ය ගමනට බාධා පමුණුවන මෙහෙර විහාර කරවීම සඳහා බාධා පමුණුවන තමන්ගේ ලෞකික ජීවිතේට බාධා පවරනනම් ඒ සිළු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් ලබා ගත්තා වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ ආවිෂේ විදුල පතුල හරින මේ පින් විහිදීපතරියාමෙන් ඒ අය ඒ අභව ස්ථානයේ අතුමි දේවා හිතේ මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ සාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිඟුතුනි මොහොතකට සිහිපත් කරගන්න විශේෂයෙන් දීවතුන් අතර ඉන්නව පිරිස් විශේෂයෙන්ම පිඟුතුනි තමන් විසින් මේ සමාධියෙන් හරි හම්බ කර ගන්නා වූ ධනෙන් කොරසක් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නති උදෙසා කටයුතු කරන්නා වූ මේ පිරිස් විශේෂයෙන්ම සිහිපත් කරගන්න. ඒ අපි විසින් කරගෙන යන්නා වූ මේ ධර්ම ප්‍රචාර කටයුතු සඳහා අප කැප වෙලා කටයුතු කරන්නා වූ පිරිස් විශේෂයෙන්ම ත්‍රිපිටක පූජාවන් සඳහා අප කැප වෙලා කටයුතු කරන්නා වූ පිරිස් පෙන් රේඩියෝ පූජාව සඳහා CD පූජාව සඳහා ඒ වගේම පිඟුතුනේ මේ මුද්‍රණ කටයුතු සඳහා ඒ වගේම මේ නිවන් දැකීම පරම යුතුකම කරගෙන ඒ වැඩ පිළිවෙල කරගෙන යන්නා වූ පිරිස උදෙසා ආරාම විහාර කරවීම සඳහා තමන් විසින් මෙහෙත මහදී හරියම්බු කරගත් දණි යම් කිසි කොටසක් පරිත්‍යාග කර පිරිස ඉන්නවනම් කරන්න හිතාගෙන ඉන්න පිරිස ඉන්නවනම් ඒ සිළු දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම තමන්ගේ අම්මා තාත්තා ගුරුතුමා ඥාති හිත මිත්‍රාදී තමන්ගේ දුව දරුවෝ තමන්ගේ එකට රැකී ආරක්ෂා කරන්නා වූ පිරිස් ස්වාමි දරුවන් ස්වාමි දිරියන් සිළු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ සිළුම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ ආවිෂේ විදුල පතුල හරින මේ පිං මිහිදී පැතිරියාමෙන් යම් කිසි ග්‍රහපල උපද්ද දෝසාන්ද කර සිටිනවනම් ඒ සිළු දෝසාන්ද කරංග සදූරින් භූත වේවා. යක්ෂ පෙද විසාජ මලගල කුම්බාණාදී මෙදෙවිණ යව දෝසාන්ද කර සිටිනවනම් ඒ සිළු දෝසාන්ද කරංග සදූරින් භූත වේවා. ඇසවා කටවා හෝහා ඕල් දෙවල් සක සංඛා දෝසාන්ද කර සිටිනවනම් ඒ සිළු දෝසාන්ද කරංග සදූරින් භූත වේවා. මේ ශ්‍රී සම්බුද්ධ සාසන තුලදී නිත්ත මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් අනුමෝදන් කරන්න. ඒ වගේ පිටින් මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්තන්න වේදලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කලින් ආහාරයෙන් පානයෙන් සන්දර්පණය වෙලා ඒ ආහාරයෙන් පානයෙන් ලැබුණා වූ ශරීර ශක්තිය ප්‍රයෝගී කරගෙන ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැති මාර්ගඵල අවබෝධ කරන්නේ නැති එහෙමනම් ඒ ආහාර පාන සකස් වෙලා එදා ඈත අතීතයේ ඉඳලා වැව වඹුණු සකස් කරලා ඇලවිලි සකස් කරලා කුඹුරු වපුරලා ගොයන් කපලා පාගලා ආහාරයක් වශයෙන් ඔබගේ අතට පත් වෙනකන් අපකප වෙලා කටයුතු කරත් ආ වූ සීලම දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ ආවිසී විදුල පතුලවල නේපින් විහිදී පැතිරියාමෙන් ඒ ආත්‍යම් කිසි අභව විස්ථානයේ හිඳුනේ අත්මි දේවා ජරාමර සංඛ්‍යාතර වෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් අනුමෝදන් මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්තන වේල සත් ධර්ම නිර්වණය කරද්දී හීතලෙන් පින්නින් ආරක්ෂා වෙලා මෙසම දුරන්ගේ ආරක්ෂා වෙලා සත් ධර්ම නිර්වණය කරන අවස්ථාව උදා වෙලා තියෙන්නේ. මේ ස්ථාන භූමි ගොඩනැගිලා එන මේ ස්ථාන භූමි ගොඩනැගීමේලා ගඩොලක් ගානේ මේ ස්ථාන වල ගිලහල බදලා කර සකස් කළා වූ සීලම දෙනාව සිහිපත් කරගන්න. මේ ස්ථාන වල මුල්පදිංචි කරුවන් සිහිපත් කරගෙන ඒ සීල දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ ආවිෂේ තිතුල පතුල හරින මේ පිං විහිදී පැතිරියාමෙන් ඒ ඇතැම් කිසි අභව ස්ථානයේ හිඳෙනින් අතිමි දේවා ජරාමර සංකේත වෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේ පිටින් මොහොතකට සිහිපත් කරගන්න ඔබද බොහෝ දුර බැහැර ඉඳලා මේ ස්ථාන වලට එන්නේදී එනම් මම්මාවත් මනාකොට සකස් වෙලා තිනවා යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථාන වල ළඟා වෙන්න පුළුවන් කම ලැබුණා. ඒ වගේ මේ දේශනා කරන්න වූ සද්ධර්මයේ සජීවීව ලෝකෙින් ඕනම කෙනෙකුට දේශනා කරන්න පුළුවන් අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම මේ දේශනා පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ සීල දේවල් උදා වෙලා තියෙන විද්‍යාක්ෂාසේ සම්බන්ධ පිරිසක් සහ එයාගේ අන්තිම වාසික පිරිසක් විසින් මේ ලෝකෙට ඉදිරිපත් කරපු දායාද නිසා මම නම් ඒ දායාද ප්‍රයෝගික කර නිවන් දකින්න උත්සුක වෙන ඔබ රැස් කරගත් ආ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ විද්‍යාක්ෂමද සම්බන්ධ පිරිසට එයාගේ අන්තිම වාසික පිරිස සිහිපත් කළ විහිදුල පතුරුල නේ පිං විහිදී පැතිරියාමෙන් එයත් යම් කිසි අභව ස්ථානයේ හිඳුනේ අල්පි දේවා ජරාමර සංකේතන වෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. එහෙමනම් පින්තුනි ඒ වගේම ඔබ විසින් රැස් කරගත් ආ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බලමහිමේ මේ ආරාම කටයුතු සියල්ල ශීඝ්‍රයෙන් සිද්ධ වේවා. තුන් ලෝකයේම අරහතුන් වහන්සේලාගෙන් පිරිතිරි ආවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන් සීලමු දෙනා. ඒ වගේම පින්තුනි බොහෝ වේලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, බොහෝ වේලාවක් සද්ධර්මයේ දේශනා කළා, සාහතුරුන් වහන්සේ උදෙසා බුද්ධ පූජා පැවැත්වුවා, දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්තා. ඒ සිද්ධ කරගත්තා වූ සීලමු පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බලමහිමෙන්